සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස මාතා පෙන්ති බරං ජන්තුම් කුලේ ජෙන්ටා පචායිනම් සන්හං සකිල සම්බාසම් තේසුනෙයි අප්පායිනම් මංචේර විනයේ යුත්තම් සංචං කෝදාභිබුන්නරං සංවේදේවාතාවතින්සා ආහු සම්පුරිසෝයිති හොඳයි හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. අද අපි සතිපතා සිකුරාදා දිනවල සිදු කරන ධර්ම සාකච්ඡාවයි සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන සූත්‍රය සංයුත්ත නිකායන සූත්‍රය. සංයුත්ත නිකාය කියන පොතේහි සඝාතක කියන වර්ගයේහි සක්ක සංයුත්තේ තියෙන සත්ත වත පද සූත්‍රයයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍රයට කියන්නේ සත්ත වත පද කියලා. සත්ත කියන්නේ හතයි කියන එක, වතපද කියන්නේ වෘත ධර්ම කියන එක, වෘත ගුණධම් කියන එක. ගුණධම් හතක් පිළිබඳව විස්තර කරන සූත්‍රය තමයි මේ සත්ත වතපද සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍රයටම දේවා සූත්‍රය කියලාත් කියනවා. මොකද අද සූත්‍රයට කියන්නේ නම මොකද්ද? සත්ත වතපද සූත්‍රය. සෝ ඒකටම තමයි දේවා සූත්‍රය කියලාත් කියනවා. මේකෙන් බුදුහාමුදුරුව විස්තර කරන්නේ මේ දිව්‍ය ලෝකේ ඉන්න තෞතිසා දිව්‍ය ලෝකේ ඉන්න සක්‍ර දේවේන්ද්‍රයා පිළිබඳව විස්තර කරන සූත්‍රයක් මේක. දැන් බුදුහාමුදුරුව තමයි අපට ඉතාම පැහැදිලිව මේ ලෝකයේ ඉන්න එක එක මට්ටම් වල ඉන්න සත්‍යයන් ගැන විස්තර කළේ. ඇත්තෙම අපට පේන්නේ මනුස්ස ලෝකේ ඉන්න අයයි, අපිත් එක්ක එකටම ඉන්න තිරිසන් ලෝකයේ සත්තු විතරයි අපට පේන්නේ. නමුත් මේට වඩා නොපෙනෙන තවත් ලෝකයක් තියෙනවා. හැබැයි සමහර අයටත් මේ දෙකට අමතරව තවත් ලෝක පේනවා. බොහෝ විට ශරීරය දුර්වල වෙනකොට ඇතැමිට මරණාසන්න වෙද්දී සමහර අයට පේනවා. සමහර අයට තමගේ මියගිය සමීපතම ඥාතීන් ශරීරවලට ආවේශ වුණාට පස්සේ සමහර අයට දැනෙනවා මේක. හැබැයි බොහෝ විට ඒක දිගටම අපට පවත්වා ගන්න, ඒ හැඟීම පවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. පස්සේ අපි හිතනවා මෙහෙම තිබුණත් මෙහෙම වෙන්න බෑ කියලා අපි හිතන්නේ. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මය අපි තේරුම් ගන්නකොට මුලින් අපි ඇත්තෙම මේ හුඟා කරුණෝ තේරුම් ගන්නේ විශ්වාසයෙන්. එකපාර අපට ප්‍රත්‍යක්ෂ වෙන්න හැත්තෙම. විශ්වාසයෙන් අපි ආවත් පස්සේ කාලේ අපි මේ ධර්මයත් එක්ක ඉන්නකොට අපට දැනෙනවා මේක ඇත්ත කියලා. දැන් අපි ඇත්තෙම දැන් අපි ලෝකේ හුඟ දෙයක් සමහර අය කියන ප්‍රත්‍යක්ෂ නොවුනොතින් විස්තර කරන්නේ නැහැ කියලා, මේ පිළිගන්නේ නැහැ කියලා. ඇත්තෙම අපි ලෝකේ හුඟා දේවල් දැනටත් විශ්වාස කරන්නේ විශ්වාසයෙන්. අනුමානෙන් දැන් උදාහරණයක් ඇටියට අපේ නිතර කියන දෙයක් තමයි අපේ උපැන්න සහතිකෙන්. අපේ උපැන්න සහතිකෙන දේවල් අපි කොහොමද විශ්වාසයටපත් වෙන්නේ? අපි පරීක්ෂණ කළද? උපන් දිනය, අම්මා තාත්තා කවුද, උපන් ස්ථානය අපි පරීක්ෂණ කළද ඉන්නේ? අපි කවදාවත් ඒවා පරීක්ෂණ කළේ අපි විශ්වාසයෙන් පිළිගන්නේ ඩිගනේ. උපන් දවස අපි පිළිගන්නේ විශ්වාසයෙන්නේ. කවුරු හරි කියපු දෙයක් නැත්නම් අපේ දෙමාපියෝ කියපු දෙයක් අපි එහෙම විශ්වාස කරනවා ඒක. ඒ වගේම අපි දෙමාපියෝ කවුද කියන එක උපැන්න සාතිකයේ තියෙන එකෙන් පිළිගන්නේ. අපි කවදාද DNA පරීක්ෂණ කළේ නැහැ අපි. නේද? දැන් වෛද්‍යවරයෙක් ළඟට ගියාම වෛද්‍යවරයෙගේ සාතිකයේ බෝඩ් එකේ තියෙනවා නම් අපි පිළිගන්නවා මෙයා වෛද්‍යවරයෙක් කියලා. අපි කවදාවත් ඒ සාතිකේ ගත්තු මේ විශ්වවිද්‍යාලේ හොයාගෙන යන්නේ නැහැ. ගිහිල්ලා හන්නේ අපි කවදාවත් සාතිකේ දැක්කම අපි හිතනවා මේ හරි කියලා, ඇත්ත එකක් කියලා. ඒ අතරින් කලාතුරකින් ඔප්පු වෙනවා මේ බොරු සාතිකයක් කියලා ඔප්පු වෙනවා. ඔව්, කෙසේ වෙතත් ඇත්තෙන්ම අපි හුඟා දේවල් අපේ ජීවිතේ අපි විශ්වාස කරන්නේ මේ වගේ විශ්වාසෙන්. ඔව්, නමුත් අපට එහෙම විශ්වාසෙන් අපි අනුගමනය කරාට වරදක් නැහැ. ඒ හුඟා දේවල් ඇත්ත. අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ කියන දේවලුත් හැම දෙයක්ම අපි එක විටම පරිශන කළා අපිට ඔප්පු කරගන්න බැහැ ඇත්තෙන්ම. අපි මුලදී බුදුහාමුදුරන්ගේ බුද්ධත්වය ගැන විශ්වාසයෙන් අපි ඒක කරන්නේ. හැබැයි පස්සේ ටික කලක් යනකොට අපිටම ප්‍රත්‍යක්ෂ වෙනවා මේක ඇත්ත තමයි කියලා. ඔව්, අන්න ඒ විශ්වාසයට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ විශ්වාසය මත තමයි අපි සමාජ හුඟක් දේවල් කරන්නේ ඇත්තෙන්ම. අපි කඩේකට ගිහිල්ලා කෑමක් ගන්නකොට අපි ඇත්තෙම කෑම ගැන විශ්වාසයක් තියෙනවා අපිට මේකට මේකේ මේ වස නැහැ කියලා. ඔව්, අපි විශ්වාසයෙන් තමයි කෑම ගන්නෙ, කඩට ගන්නවා. ඉතින් ඇත්තෙම මේ වගේ හුඟා දේවල් අපි විශ්වාසයෙන් අදටත් කරන්නේ. එතකොට මේ ධහම ගැන යද්දි උනත් ඇත්තෙම අපට පේන දේ තමයි අපි මුලදී ඇත්තෙම විශ්වාසයෙන් යන්න ඕන. හැබැයි එහෙම ගියාට වරදක් නැහැ. මොකද ඒකට හේතුව අපිට පස්සේදී මේ තියෙන කරුණු අපටම පේන්න ගන්න මේක ඇත්තයි කියලා. ධහමේ තියෙන අපි ධහමත් එක්ක ඉන්නකොට අපට ඇත්තෙම අපිට විශ්වාසනීයත්වයක් ගොඩනගෙන හරියටම ප්‍රත්‍යක්ෂයක් එනවා. ඇත්තෙම මේක අපි මීට කලින් සඳහන් කළා තියෙනවා. හරියට අපි ධර්මය තේරුම් අරගෙන අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තට පස්සේ අපිටම මේක එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඊට පස්සේ බුදුහාඳුරවිල කිව්වත් අපි වෙනස් කරන්නේ නැහැ. ඒක අපේම අත්දැකීමක්, අපේම එක්ස්පීරියන්ස් එකක් බවට පත් වෙනවා. අන්න ඒක තමයි ධර්මයේ තියෙන ලක්ෂණය. ඔව්, ඒක අපි විස්තර කරනවා. එතකොට එතෙන්දී දැන් බුදුහාමුදුරුවෝ ඇත්තම මේ ලෝකයේ සත්‍යයන් ඉන්න එක එක මට්ටම් තියෙනවා. ඒ මට්ටම් තීරණය වන්නේ අපේ පිනත් එක්ක. අපි කොච්චර මනස දියුණු කළද කියන මට්ටම මතයි ඒ සත්ව භවයන්හි ආත්ම භවයේ තීරණය වන්නේ. එතෙන්දී ඒ ආත්ම භවයට තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි පින බලන ප්‍රධානම ලක්ෂණයක් තමයි අපට පහසුකම් ටික ලබන්න කොච්චර අපි මහන්සියක් දරනවද කියන කාරණය. ප්‍රධාන වශයෙන්ම අපට අවශ්‍ය කරනවා ආහාර පාන, ඇඳුම් පැළඳුම් කියන දෙක. මේක තමයි ඕනම ජීවියෙකුගේ මූලික සුදුසුකම් ටික, මූලික අවශ්‍යතා ටික. එතකොට මෙන්න මේ දෙක ලබන්න කොච්චර පහසුවෙන් අපි ලබනවද කියන එක තමයි ප්‍රධාන සාධකයක් වෙන්නේ අපේ පින බලන. අනිත් දේ තමයි Tamanට කොච්චර බුද්ධිය වඩා ගන්න පුළුවන්ද මේ ඉන්න ස්ථානේ ඉඳලා. දැන් ලැබපු ස්ථානේ ඉඳලා කොච්චරනම් ඉහළ මට්ටමකට බුද්ධිය ගෙනියන්න පුළුවන්ද කියන එක. ඒක ප්‍රධාන සාධකය. ඇතැම් විට උපතින් කර්ම ශක්තිය anu ආහාර පාන අඩු වුණත් මේ ශක්තිය ඉහළටම ගන්න පුළුවන් නම් අර කෙච්චර ගැටලුවකුත් නැහැ. දැන් ලෝසක හාමුදුරන්ට ආහාර පාන එච්චර ලැබුණේ නැහැ. උන්වහන්සේ පින්න පාතේ ගියත් හරියට පින් දානයක් ලැබුණේ නැහැ. ඔව්, නමුත් ඒ ඔක්කොම ඉක්මවල ගත්ත ප්‍රඥාවෙන් ඉහළට ගියාට පස්සේ අර කිසිම එකක් දුකක් වෙන්නේ නැහැ ඊට පස්සේ. එනිසා සත්‍ය ආත්ම භාවයක පින තීරණය කරන ප්‍රධාන සාධක තමයි එකක් තමයි අපට ආහාර පාන ඇතුළු මේ මූලික අවශ්‍යතා ටික දිනපතා ලබා ගන්න අපට කොච්චර මහන්සියක් ගන්න ඕනද කියන එක. පහසුවම ලැබෙනවා නම් ඒ කියන්නේ පින වැඩි කියන එක. දැන් මනුස්ස ලෝකේ උනත් සමහර අය ඉන්නවා මේ මුළු ජීවිත කාලයම හම්බ කරනවා. සමහර අය ඉන්නම එනකොටම ඔක්කොම තියෙනවා, මේ ඩෙපොසිට් එක තියෙනවා, මේ අම්මලා තාත්තලා ඔක්කොම ඉතුරු කරලා තියෙනවා, රැකියාවක් කරන්න ඕනෙම නැහැ. ඒ තින වැඩි අය. හැබැයි ඊටත් වඩා බුදුදහමෙන් අගය කරන්නේ ප්‍රඥාව තමයි. ප්‍රඥාව හරියට මණිකක් කියලා තියෙනවා. මිනිස්යන්ට තියෙන රතනය මණික හැටියට කියලා තියෙන ප්‍රඥාව විහිලටම දිනු කරගන්න පුළුවන් නම් අර අඩුපාඩු ටික අඩු උනයි අර ඔක්කොම ඉක්ම ගන්න පුළුවන්. සල්ලි ලැබුණත් ඇතැම් විට පාප මිත්‍රයන්ගේ පැත්තට ගිහිල්ලා ඒව විනාශ කරගන්න පුළුවන්. ඒකෙන් නියම සතුට ලැබෙන්නේ නැහැ. ඇතැම් විට රෝග ඇති වෙන්න පුළුවන්. ඒ ඔක්කොම නිෂ්ඵල වෙන්න පුළුවන්. ඇතැම් විට තමන්ගේ ළඟම ඥාතියෙන් මිය ගිහිල්ලා මුළු ජීවිත කාලෙම දුක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රඥාව ලැබුණට පස්සේ අර කිසිම දුක තමන්ට කියලා එන්නේ නැහැ. ඒක තමයි වාසිය. එතකොට මෙන්න මේ සත්ව භවයන් තීරණය කිරීමේදී මේ සෙන්ටර් එක තමයි මනුස්ස ලෝකය. ඔව් මේක තමයි ප්‍රඥාව දිනු කරගන්න පුළුවන් පල්ලෙහාම මට්ටම. පල්ලෙහාම කියන්නේ මෙතනින් පල්ලෙහාට යෝතින් ඉහළට ගන්න බෑ. ඉහළටම ප්‍රඥාව දිනු කිරීමේ පල්ලෙහාම බොටම් ලයින් එක තමයි මනුස්ස ලෝකය. ඊට පස්සේ තියෙන හතර තමයි අපි කියනවා නිරය තිරිසන් ප්‍රේත අසුර මේ හතර. නිරය කියලා කියන්නේ ඉතාම දුක් විඳින ස්ථානයක්. තිරිසන් ලෝකය කියන්නේ අපට පේන ලෝකය, සත්තු සිව්පාව ඉන්න මේ ලෝකය. ප්‍රේත ලෝකය කියන්නේ බොහොම සාපිපාසාවලින් ඉන්න ස්ථානයක්. අසුර ලෝකය කියන්නේ ඒකේ යම් කිසි දෙක පහසුකම් ටිකක් තියෙනවා. ඒකේ ආත්ම භාවය විටින් විට වෙනස් කරගන්න පුළුවන් ඒ කට්ටියට. ඒතොර මෙන්න මේ හතර මනුස්ස ලෝකයෙන් පල්ලෙහා ඒවා නිරේ ගිහිපු සත්‍යයන්ට වාසියක් තියෙනවා. ඉපදෙච්ච ගම මෙයාලට පේන මොන අකුසලෙන්ද ඉපදුනේ කියලා. යාට බලන්න පුළුවන්. ප්‍රේත ලෝකෙත් බලන්න පුළුවන්. සමහර අසුරයන්ටත් බලන්න පුළුවන්. හැබැයි තිරිසන් ලෝකයට එහෙම බලන්න හැකියාවක් නැහැ. ඒ වගේම මතක තියාගන්න මේ හැම තැනදීම මේ ඇයට ඇතැම් විට මිනිස්යන්ට නැති සුවිශේෂී හැකියාවනුත් තියෙනවා. දැන් ප්‍රේතයන්ට එහෙම ඕන තැනකට ඉක්මනට යන්න පුළුවන්. අපිට වාගේ වාහන ඕනේ නැහැ. තිරිසන් ලෝකේ ඉන්න සත්වන්ට කුරුල්ලන්ට වගේ සත්වන්ට පිහමල යන්න පුළුවන්. එයාටත් වාහන ඕනේ නැහැ. ඇතැම් විට ඒ අතරනොත් මේ ලෝකෙම තිරිසන් ලෝකේ ඉන්න සමාන සත්වන්ට ඇතැම් විට අපේ වාහන වලින් යන්න පුළුවන්. නැහැ ඒවලට වාහන ඕනේ නැහැ. පින තියෙනවනම් අපේ වාහනේ මේගොල්ලන්ටත් යන්න පුළුවන්. එතකොට මෙන්න මේ අතරේ මෙයාට යම් යම් විදිහේ හැකියාවන් තියෙනවා. හැබැයි හැකියාවන් තිබුණේ කියලා මතක තියාගන්න අපට වඩා දියුණුවයි කියලා කියන්න එපා. ඔව් හිතන්න එපා මේ හොඳ සැප විඳින බල්ලෙක් කියම දැක්කම අනේ අපටත් වඩා පින්කම් කරලා තියෙනවා අනේ බල්ලෙක් වෙන්න නැත්තම් හොඳයි කියලා කීනකින්වත් හිතන්න එපා. ඒක වාසියක් නෙවෙයි. මනුස්ස ලෝකේ ඉපදිලා මේ ගහ ගලක් යට මේ ආවම පහසුකම් ටිකෙන් හිටියත් ඇති. ඈ මේ පල්ලෙහාට යනවට වඩා මේක ඊටාම වටින අවස්ථාවක් මනුස්ස ලෝකේ කියලා කියන්නේ මිනිස් ලෝකේ. එතකොට දැන් මෙතෙන්ට යන්න යන දැන් අසුර ලෝකයට පහසුකම් ටිකක් අඩුයි. ඈ තිරිසන් ලෝකයට යනකොට ඊටත් වඩා පහසුකම් ටිකක් අඩුයි. ප්‍රේත ලෝකයට යනකොට හුඟක්ම අඩුයි. නිරය කරනකොට හුඟක්ම අඩුයි. ඔව් මේ පල්ලෙහාට යන්නනේ මේගොල්ලන්ගේ පහසුකම් ටික අඩුයි. කෑම බීම වලට හුඟක් කාලයක් මහන්සි වෙනවා. දැන් තිරිසන් ලෝකෙම අපි දන්නවා දැන් කපුටෝ වඳුර වගේ සත්තු මුළු දවසෙම මහන්සි වෙන කෑම ටිකක් හොයන්න. ඒගොල්ලන්ගේ එකම අවශ්‍යතාවය ආහාර ටික. ඒවලට බෙහෙත් ඕනත් නැහැ. ඇඳුම් ඕනත් නැහැ. වහලවල ඕනත් නැහැ. යාන වාහන ඕනත් නැහැ. එකම දේ සඳහා මුළු ජීවිතේ මේගොල්ලන් කෑම ටික විතරේ ඒගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ. ඒතොර මෙන්න මේ තත්ත්වයන් ගැන බලනකොට අපි ලොකු පිනකින් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඒ විතරක් නෙමෙයි මෙතන තියෙන වාසිය තමයි මෙතන ඉඳගෙන මේ ශරීරයක් දරාගෙන අනිත් ඉහළම මට්ටමට හිත දිනු කරගන්න පුළුවන්. ඉහළම මට්ටමට හිත දිනු කරාට පස්සේ දෙවියන්ට බ්‍රහ්මයන්ට වඩා ඉහළ මට්ටමකින් මනස පවත්වා ගන්නත් පුළුවන්. ඒක ලොකුම වාසිය අපට. අනිත් දේ තමයි මනුස්ස ලෝකෙ ඉපදුනහම දුක සැප දෙකම පේනවා අපට. දැන් තිරිසන් ලෝකේ ඉඳලා පල්ලෙහා ලෝකෙට යන්න දුක විතරයි තියෙන්නේ. සැපක් නැහැ. කම්පයා කරගන්න බෑ කට්ටිය. නමුත් අපට තිරිසන් ලෝකයේ ආදී පල්ලෙහා සත්තුනුත් පේනවා, මනුස්ස ලෝකෙම දුක් විඳින සත්තුනුත් පේනවා, සැප විඳින සත්තුනුත් පේනවා. ඒ නිසා අපට ධර්මයක් කරා යන්න, විමුක්තියක් කරා යන්න ලොකුම වාසියක් තමයි මනුස්ස ලෝකෙ ඉපදීම. ඒ විතරක් නෙවෙයි මනුස්ස ලෝකයේ තියෙන තත්ත්වයක් මනුස්ස ලෝකයේ ආයුෂ කලින් කාලේට අඩු වැඩි වෙනවා. කලින් කාලේට අඩු වැඩි වෙනවා. ආවම වයස කීයද මනුස්ස ලෝකයේ උපරිම ආයුෂ එන කාලය? 10. ඔව් 10ට බහිනවා. දැන් මම බහැලා 10ට බහිනවා. බහැලා යම් කිසි දවසක් යනවා වයස 1.140ක සංඛ්‍යාවකට. ආ සංඛ්‍යයට යනවා. 10ට ඇවිල්ලා ආයිහෙලට යනවා. ඉහෙලට ගිහලා පල්ලෙහාට එනවා. මෙහෙම. දැන් මේ දැන් පල්ලෙහාට එනවා. ඔව් පල්ලෙහාට එන්නේ කොහොමද? අවුරුදු 100ට එකක් ගානේ අඩු වෙන්නේ. වැඩි වෙනකොටත් එහෙමයි. දැන් බුදුහාඳුරන්ගේ කාලේ වයස පරමායුෂ අවුරුදු 100යි. 100ට එක ගානේ අඩු වෙලා ඇවිල්ලා දැන් 100වත් 25 26ක් ගිහිල්ලා අවුරුදු 2600ක් ගිහිල්ලා. දැන් කීයක් අඩු වෙලාද? 26ක් අඩු වෙලා දැන් පරමායුෂ අවුරුදු 74කට බැහැලා. මේක අඩු වෙනවා මෙහෙම 100ට එක ගානේ අඩු වෙනවා මෙහෙම. අඩු වෙලා 10ට යනවා 10ට යනවා කියන්නේ මිනිස්සු ගුණ දහමනුත් පිරිහෙනවා. පිරිහෙලා ඊට පස්සේ සත්ව විනාශයක් වෙනවා. ලෝකයේ විනාශයන් කිහිපයක් වෙනවා. එකක් තමයි සත්ව විනාශය. අනිත් එක ලෝක විනාශය. සත්ව විනාශය කියන්නේ ඉන්න මිනිස්සු ගහ බැනගෙන ආයු ආයුධ වලින් මරා ගන්නවා. ඔව් 10ට එනකොට ඔක්කොම මැරෙන්නේ නැහැ ඇත්තෙම. ඔය 99ක් වගේ විනාශ වෙනවා. ඊට පස්සේ ටික දෙනෙක් ඉතුරු වෙනවා. ඒ අය ගල් ගුහාවල සැඟවිලා ඒගොල්ලන් කල්පනා කරනවා මේ මිනිස්සු ಗುಣධම් වලින් පිරිහෙච්ච නිසා මේ තත්ත්වයට ආවේ. ඒ නිසා අපි ಗುಣධම් වලින් දිනු වෙනමු කියලා. ආයි 10ට ආවට පස්සේ ආයි මිනිස්සු ಗುಣධම්ෙන් දිනනවා දිනනවා. ඉහළට යනවා. ගිහිල්ලා ගිහිල්ලා ඔහොම ආයි යන්නේ අවුරුදු 100ට එක ගණන් යන්නේ ආයි. ඔව් 100ට එක ගණන් යන්නේ. ගිහිල්ලා ගිහිල්ලා ආයි අසංකේයයට යනවා. අසංකේය කියන්නේ කොහමද? 1.141 සංඛ්‍යාව. දැන් මිලියනෙට 1.6යි නේ. ඔව්. එතකොට අන්න ඒ වගේ 1.141 සංඛ්‍යාව තමයි අසංකේය කියලා කියන්නේ. එතකොට අසංකේයයට යනවා අවුස. අසංකේයයට යනවා අවුස. අසංකේයයට ගියාට පස්සේ අසංකේයයේ ඉඳලා මේකට කියන අසංකේය කියලා. අසංක නෙවෙයි අසංකේය. අසංකේයයට යනවා. ඒකට ගියාට පස්සේ ඒකේ ඉඳලා ආය අඩු වෙනවා පල්ලෙහාට. මෙහෙම 20ක් යනවා. මෙහෙම 20ක් යනවා. උඩට පහළට 20ක් යනවා. අන්න ඒ 20ක් යන කාලෙක මෙන්න මේ 20ක් ගියාට පස්සේ තමයි ලෝකයක් විනාශ වෙන්නේ. මේ භෞතික ලෝකේ විනාශ වෙන්නේ. භෞතික ලෝකේ විනාශ වෙන ආකාර කීපයක් තියෙනවා. එක කාලයක් ගින්නෙන් විනාශ වෙනවා. එක කාලයක් ජලයෙන් විනාශ වෙනවා. එක කාලයක් සුළඟින් විනාශ වෙනවා. එහෙමම මාරුවේ මාරුවට යන එකක් තියෙනවා. බුදුහාමර තමයි මේ විස්තර කලින්. එතකොට මේ වගේ 20ක් ගියා මේ වගේ උඩට පහළට 20ක් ගියාට පස්සේ තමයි ලෝක විනාශයක් වෙන්නේ. මේ වගේ හතරක් ඉහළට පහළට ගියාට පස්සේ තමයි එක බුදුවරයෙක් ලෝකේ පහළ වෙන්නේ. එක බුදුවරයෙක් පහළ වෙන්නේ. හතරක්. ඔව් හතරක් ගියාට පස්සේ එතකොට ඒක වැඩි කරනවා පහෙන්. පහක් වැඩි වෙනවා. මේ 20ක මේ ලෝක විනාශය කාලයකදී බුදුවරු 5 දිනක් පහළ වෙනවා. ඒකට කියන මහා භද්‍ර කල්පය කියලා. හැබැයි මතක තියාගන්න හැම කල්පෙම බුදුවරු මෙහෙම පහළ වෙන්නේ නැහැ. සමහර මෙහෙම කල්ප යනෝ කල්ප මේ වගේ කල්ප මේ වගේ 20 සෙට් අසංඛ්‍ය ගණන් යනවා බුදුවරු නැති කාලේ. මේ වගේ 20 සෙට් අසංඛ්‍ය ගණන් යනවා ඒවට කියන්නේ බුද්ධ ශූන්‍ය කල්ප කියලා බුදුවරේ කියලා වචනයක් අතහන බැරි කාලේ. එතකොට තේරුම් ගන්න පුළුවන් අපි කොච්චර දුෂ්කර දුර්ලභ කාලයකද දැන් මේ ඉන්නේ කියලා. ඒ නිසා හැම කාලෙම හිතන්නේ බුදුරු පස් දිනේ පහළ වෙනවා කියලා. ඒක ඉතාම දුර්ලභ කාලයක්. ඒක කලින් කාලට වෙන්නේ. ඒ විතරක් නෙවෙයි තවත් වැදගත්ම කාරණයක් තියෙනවා. බුදුවරයෙක් පහළ වෙන්නේ ලෝකේ. බුදුවරයෙක් පහළ වෙන්නේ මේ අවුරුදු 10 ඉඳලා අසංකේයයට ගිහිල්ලා අසංකේයෙන් ආයි පල්ලෙහාට බහින අවුරුදු 80 ඉඳන් 80 කියන මේ සීමාවේදී. මේක තමයි සීමාව. 80 90 පරමායි සෞරදු 90000 දී බුදුවරයෙක් පහළ වෙන්නෙත් නැහැ. අවශ්‍ය 70 දී පහළ වෙන්නෙත් නැහැ. පහළ වෙන්නේ 80 ඉඳන් 80000 දක්වා මෙන්න මේ ඩියුරේෂන් එක තියෙන පරමායිස කාලයේදී. ඒකත් හොඳට මතක තියාගන්න. පල්ලෙහාට අඩු වෙන කාලෙක තමයි පහළ වෙන්නේ. පෙරහිගෙන එන කාලෙක තමයි පහළ වෙන්නේ. එතකොට නැත්නම් මම මේ විස්තරේ කිව්වේ දැන් තේරෙන්නේ පොඩි අදහසක් නේ. ඔව්. එතකොට අපි මේක කිව්වේ ඇත්තෙම මේ අසංකේත යන කාලේ දෙවිවරු දෙවි ලෝකේ ඉන්න අය මන දිවි ලෝකේ ඉන්න දෙවියන්ට මිනිස් ලෝකේ ඉන්න අය විහිළු කරනවලු. ඒ කියන්නේ ඔහෙ ඉඳලා මෙහාට එන්න කියලා ඔහෙ එච්චර ඔයි පළාතේ දිවි ලෝකේ එච්චර සැප නැහැ මෙහෙ එන්න කියලා. මොකද මේ අසංකේත දිනු වෙන කාලේ මිනිසුන්ගේ ලෙඩ දුක් මොකුත් නැහැ. බොහෝම සැප සම්පත් තියෙන කාලයක් මිනිසුන් වා සමගි කැමැති වෙනකොටම පහසුවෙන් බඩ අවශ්‍ය දේවල් ටික ලැබෙනවා. මනුස්ස ලෝකයේ ඉහිලම සැපින්න කාලයක් හිට සලකනවා. ඒ කාලෙට දෙවිය ලෝකේ දෙවියනෝ සලකනවලු මනුස්ස ලෝකේ හොඳයි කියලා. දිව්‍ය ලෝකෙට වඩා. ඔව් අන්න ඒක කියන්නේ මම විස්තරේ කිව්වේ. එතකොට ඒක කියද්දි දිව්‍ය ලෝක 6ක් තියෙනවා. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. දිව්‍ය ලෝක 6 තමයි අපේ ඉන්න පල්ලෙහාම ලෝකයේ චාතුරුමහරජිකේ තාවකින්සය යාමය යාමේ තුසිතය නිර්මාණරතිය නිර්මාණ පරිනිමිත වසවත්තිය මෙන්න මේ වගේ දිව්‍ය ලෝක 6ක් තියෙනවා. මෙන්න මේ දිව්‍ය ලෝක 6න් මෙන්න මේ දිව්‍ය ලෝක දෙකට අධිපති දෙවියෙක් ඉන්නවා. ඒ දෙවියට තමයි ශක්තිධර රජ කියලා කියන්නේ. මොන ඔබතුමියගේ ප්‍රශ්නෙට උත්තරේ. සක්විති රජ කියන්නේ මෙන්න මේ සාතුම් මහරජගේ සාවතින්සේ කියන මේ දිව්‍ය ලෝක දෙකට ප්‍රදානිය. එතකොට ඒක කියන තැන මේ ඔක්කොම විස්තර ටික කිව්ව එක විතරක් කිව්ව නම් තේරෙන්නේ නැහැ. චාතුර් මහරජකේ සාවතින්සේ. යාමයට නෙමෙයි මේ කියන්නේ යාමයක් තියෙනවා දිව්‍ය ලෝක හයක් තියෙනවා හයටම නෙවෙයි ආදිපති දිව්‍ය ලෝක දෙකකට. එතකොට අන්නේ දිව්‍ය ලෝකේ ඉපදෙන්න දැන් මේ දිව්‍ය ලෝක වලට අමතරව තව ඊට පස්සේ තියෙනවා බ්‍රහ්ම ලෝක තියෙනවා බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. රූපාචර බ්‍රහ්ම ලෝක තියෙනවා අරූපාචර බ්‍රහ්ම ලෝක තියෙනවා 16යි 6යි 22යි 22යි 4යි 26යි 26යි 4යි ඊට පස්සේ තව දිව්‍ය ලෝක හතරක් තියෙන අරූපාවචරේවා. එතකොට දිව්‍ය ලෝක වර්ග දෙකක් තියෙනවා රූපාවචර අරූපාවචර කියන මේ හතර. හතරක් තියෙනවා රූපයක් නෑ මනස විතරයි අරූපාවචර මේව රූපාවචර. ඊට පස්සේ එතකොට අරූපාවචර හතරයි රූපාවචර 16යි දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකයයි සතර පායයි ඔක්කොම කීයද? ඔක්කොම කීයද? 31ක් තියෙනවා. ඔක්කොම 31ක් තියෙනවා. 16යි 20යි 26යි 26යි 30යි 31යි. හරි හරි නේද? හරි. ඔව්. අරූප 16 රූපාවචර. 16 රූපාවචර. එතකොට මේ ගැන අපිට සාමාන්‍ය හරි අවබෝධයක් තියෙනවා මෙහෙම ලෝකයක තමයි අපි ඉන්නේ. ඉතින් බුදුහාඳුරෝ ඇත්තෙන්ම ඔක්කොමත් එක සම්මතා තිබිලා තියෙනවා. අවාසනාවකට මේ අරූපාවචරයත් එක්ක සම්බන්ධතාව තියාගන්න බෑ. මොකද ඒගොල්ලන්ට රූපයක් නෑ. මනස විතරක් ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තියෙනවා. මේවත් දිව්‍ය ලෝක විදිහට සැලකන මේව රූපාවචර. මේ ඔක්කොම එක බුදුහාඳුරෝ සම්මතා තිබුණා. සම්මතා පවත්වා ගත්තා. ඒගොල්ලන් එක කතා බහ කළා. සමහරට බණ කිව්වා. සමහරට මාර්ගඵල ලැබුවා. විතරක් නෙවෙයි මේ සමහර දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ඉන්නෝ මීට කලින් බුදුවරුන්ගේ ශාසනවලදී බණ අහලා මාර්ගඵල ලැබපු අය රහතන් වහන්සේලා මේවගේ තාම ඉන්නවා. දැන් උදාහරණයකට ඝටිකාර. ඔව් ඝටිකාර මේ රූපාචර බ්‍රහ්මලෝක ඉන්න කෙනේ. ඝටිකාර ගැන අහලා තියෙනවනේ. අපේ සිද්ධාර්ථ කුමාරයා මහාන වෙනකොට සිවුරු පිරිකර දුන්නේ කවුද? ඝටිකාර බ්‍රහ්මයා දුන්නේ කියලා අපි අහලා තියෙනවනේ. එයා ඉන්නේ මේ බ්‍රහ්මලෝක ආකාශය බුදුහමෙන් කාලේ අනාගාමී වෙච්ච කෙනෙක් මෙහි කියලා දැන් රහතල ඉන්නේ. මේ බුදුහමරගේ පරණ යාළුවෙක්. ඒ වගේ හුඟක් අය ඉන්නවා. හොඳයි අපි මේ ඇත්තම මෙන්න මේ ලෝකේ තමයි ওই මේ පරණිමිත වසවති දිවි ලෝකේ තමයි මේ වසවර්ති මාරේ ඉන්නේ. මාර දිව්‍ය පුත්‍රයා අපි කියන්නේ. ඔව් වසවර්ති මාර. ඔව් බුදුහාමරන්ට මරණයට මේ පිරන් පහනේ ආරාධනා කරේ. ඒකේ ඉන්නේ ඉහෙළම පින් කරපු අය. නමුත් ඒගොල්ලන්ගේ එක ලක්ෂණයක් තියෙනවා. ඒගොල්ලන්ගේ විශේෂ ඉක්මවල බ්‍රහ්ම ලෝකයට යන හදනකොටම කෙනෙක් බාධා කරනවා. යාලගේ පල්ලි හයිනකන් කරදරයක් කරන්නේ නැහැ. ධ්‍යාන වඩලා භාවනා කරලා අභිඥා ලබල ඉහෙළට යන හදනකොටම එයට බාධා කරනවා. හැබැයි ඉතින් බාධා මැඩගෙන යනවා. දැන් බුදුරු කියන්නේ ඒගොල්ලන්ගේ බාධා මැඩගෙන ගිහපු කෙනෙක්. ඒගොල්ලන්ගේ පල්ලි හයිනකන් ඒගොල්ලන්ට ගැටලුවක් නැහැ. මොකද ඒගොල්ලන්ට පාලනය කරන්න පුළුවන්. ඒගොල්ලන් ටිකක් ගණන්කාරයෝ ටිකක් ඡන්දියෝ ටිකක්. හැබැයි වාපින්කලි පොදෙලි ඉන්නේ. පිනේ බලය නිසාම ඒගොල්ලන් ලං වෙනකොට අනිත්‍ය අයින් වෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. දැන් උනත් එහෙමනේ සමහර සමාජේ උනත් සමහර අය ටිකක් පින් කරලා ඉපදිලා තියෙන මනුස්ස ලෝකෙට එන්නේ පින් කළා. හැම දෙනෙක්ම මනුස්ස ලෝකෙ ඉන්නයි පින් කළා. නමුත් පින් කළා සමහර අය ඒ පින වැරදි දේවල්ට යොමු කරගන්නව නේද? ඒ වගේම සත්‍යයක් තමයි දිව්‍ය ලෝකවල. වෙනසක් නැහැ. හැබැයි ඒගොල්ලන් ශේෂ්ත්‍රයේ ඉක්මනට ගියාට පස්සේ ඒවට මොකක් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන් ශේෂ්ත්‍රයේ ෆීල්ඩ් එක ඉක්මවල යන හදනකොට පොඩ්ඩක් බාධා කරනවා. පොඩ්ඩක් නෙවෙයි ලොකු බාධාත් කරනවා. විවිධ රූපම ආවගෙන ඇවිල්ලා විවිධ විදිහේ දේවල් කරනවා. හොඳයි දැන් අපි මේ අද මේ සාකච්ඡා කරන මේ සත්ත වතපද සූත්‍ර දෙන්නේ මේ ටික විස්තර කලේ. මේක තමයි හුඟක් විස්තර තියෙනවා. මේව ධානය ලැබල යන විදිය තියෙනවා. එක එක තැන් වලට එක එක ධාන මට්ටම් තියෙනවා. සමහර එක බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. කය විතරයි මනස නැති එකක්. ඒකට කියනවා මේ ඒකට කියන්නේ මේ බ්‍රහ්ම ලෝකයක් ඒකට කියන්නේ අසඤ්ඤ සත්‍ය කියලා. අසඤ්ඤ සත්‍ය කියලා බ්‍රහ්මලෝකයේ තියෙන ශරීරය විතරයි. සාර කාලයක් ඉන්නවා ශරීරය විතරයි මනසක් නොමැති එක. හැබැයි ශරීරය හැම මැරෙන්නේ නැහැ. ඒ ආත්ම භාවයට හැටි විදියක් එක එක ආකාරය තියෙනවා. ඉතින් අපිට දැන් ඉන්න මට්ටමෙන් තර්ක කරන්න යන්න එපා. තේරුමක් නැහැ. ඔව් අර හොඩිය පන්ති ඉඳලා විශ්වවිද්‍යාලෙ ගිහලා උපාධි වලට මේ ගහ බැන ගන්නවා වගේ විවේචන කරනවා වගේ දැන් තේරුමක් නැහැ. දැන් ශ්‍රද්ධාවෙන් පිළිගන්න මුලදී. දැන් මනුස්ස ලෝකේ ගැන විශ්වාස ඇති කරගන්න, තිරිසන් ලෝකේ දැන්ට පේන එක බලාගන්න. අනිත් ඒවා පේන්නේ නැහැ කියලා මෙහෙම තියෙන පුළුවන් දහසින් යන පුළුවන්ද ඒව තේරුම් ගන්න නිකන් කාලේ නැස් වෙන වැඩ ඉක්මනට හිත දිනු කරන්නේ මෙතන ඉඳලා එතකොට අරව බලාගන්න පුළුවන් අන්ස මට්ටමකට. දැනට අපිට තියෙන ශ්‍රද්ධාවේ පිටුවාගෙන මෙහෙම තත්ත්වයක් තියෙනවා කියන එක විතරයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව තර්ක කරාට වැඩක් නැහැ. අන්තිමට මෙතන ඉඳලවත් හිත දිනු කරන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඔව් බුදුහාමරේ නිසා කරේ ඉක්මනටම මේක දැනගන්න. දැනගෙන ඉක්මනට හිත දිනු කරගන්න දිනු කරගත්තොත් අප්‍රමාදීව මේ ශරීර දුර වෙලන කලින් අන්ති දිනුවක් කවර ලබා ගන්න පුළුවන්. ඒක නෙවෙයි මේ ඔක්කොම තියෙන්නේ. දැන් මේ ලෝකයේ මිනිස්සු විතරනේ. වෙන වෙන planets වල කැනස් වල තියෙන මට්ටමක් තියෙනවා. මේ රූපාචර බ්‍රහ්ම ලෝකයේ යම්ස මට්ටමක් එනකම් රූපාචර භාගයක වගේ එනකම් කැනස් මට්ටමේ ඉන්නේ. හැබැයි ඒ කැනස් කියන ඒවා විද්‍යාඥයන්ගේ උපකරණට අහු වෙන්නේ නැහැ. අන්න ඒකයි අපට අහු වෙන ටිකක් තියෙනවා. අහු වෙන්නේ මේ අපේම ඉන්න මට්ටමේ ටිකක් තමයි අහු වෙන්නේ. කියන අපි මේ ඉන්න මට්ටමේම ගැලැක්සි ටිකක් තමයි අහු වෙන්නේ. මේට එහාට අහු වෙන්නේ නැහැ. මොකද ඒවා උපකරණ වලට අහු වෙන්නේ නැහැ. ඒවා ඇතැම් විට සමහර සත්‍යයන්ගේ උපතින් හිතින් මවාගත් ස්ථාන. ඒව දැන් අපට පේන්නේ මේ ත්‍රිමාණයට අහු වෙන මේ සීමිත ටිකක් විතරයි විද්‍යාඥයන පේන්නේ. දැන් මේ පරිසරයේ තියෙනවා සමහර දේවල් අපේ හැට පේන්නේ නැතිව තියෙනවනේ. දැන් සමහර වේව්ස් තියෙනවා සාමාන්‍ය හැට පේන්නේ නැහැ. හැබැයි නොපෙනුනාට අපි දන්න මේ තියෙයි කියලා. දැන් ශබ්ද එන්නේ, දුරකථන එන්නේ, සමහරට දැන් රූපහානි තරංග එන්නේ, යම් යම් ශක්තින හරහා එන්නේ. හැබැයි TV හැට පේන්නේ නැහැ. පෙනුනේ නැහැ කියලා අපි නැහැ කියලා කියන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ තත්ත්වයන් තියෙනවා. හැබැයි ඒවා සාමාන්‍ය උපකරණට වෙලා කවදාවත් පරිණිමිත වසවාදි දිව්‍ය ලෝකයේ අය මොන විද්‍යාඥයන් දැන් අල්ලගත්තයි සුසුසු දිව්‍ය ලෝකයේ අය දැන් අනාවරණය කරගත්තා කියලා කිසිදාක විද්‍යාඥයන් කියන්න බෑ. ඒවා හිත දිනන කල්ලේ යන ඕන තැන් විතරයි. ඔව් මනුස්ස ලෝකෙත් එහෙම සමහර තැන් තියෙනවනේ. දැන් ওই දීඝ වාපිය ගැන එහෙම කියනවා. දිවාගුහව දිවාගුහව මේ සිරිපාද ආශ්‍රිතව තියෙන්නේ. එක එක තැන් කටි අනුමාන කරනවා. නමුත් කවුරුවත් නියම තැනට තාම ගිහිල්ලා නැහැ. ඒව හිත දිනන කල්ලේ යන ඕන තැන්. මනුස්ස ලෝකෙත් එහෙම තැන් තියෙනවා. ඒනේ දැන් ඒන්ජල්ස්ලා සමහර අයට පේනවා කියලා කියන්නේ සමහර අයට පේනවා. සමහර අයට මනුස්ස ලෝකයට සමහර අයට පේනවා. සමහර හිත දිනු කරපු අයටත් පේනවා. සමහර භාවනා කරලා දිනු වෙච්ච අයටත් පේනවා. සමහර අයට උපතින් යම් යම් ශක්තියක් තියෙනා ඉන්නවා. පේනා ඉන්නවා. නමුත් බුදුහාරව කිසිම දෙයක් අගය කළේ නැහැ. මොකද බුදුහාරගේ ශ්‍රාවකයෝ හිටිය සමහර අය කෙලින්ම දෙවරු පේන්නම වෙලා කතා බහ කළා. කතා බහ කරා විතරක් නෙවෙයි ඇවිල්ලා කියනවා ඔබ රකින්න හිතාම වටිනා දහමක් කියලා අගය කරනවා. අර ගොලන් සත පහකට ගණන් ගත්තේ නැහැ. ඔබ කිව්වත් නැතත් මම දනෝ ඊට වඩා වටිනා දහමක් මේ රකින්න කියලා. ඒ නිසා කිසි විටකත් මිනිස්යන් විදියට අපි දෙවියන් ළඟදී ධන ගහන මට්ටමට ගියේ නැහැ ඇත්තෙන්ම. බුදුහාඳුරන්ගේ ධර්මය අහලා අපි මනස දිනු කරාට පස්සේ දෙවරු අපේ ළඟට ගෙන්නවගෙන අපිට වැඳුම් ලබන මට්ටමට ගත්ත බුදුහාඳුරෝ. ඒකයි වෙනස. මොකද දිව්‍යන් ලෝකේ හිටියා කොච්චර සම්පත්තික තිබුණත් ඇතැමිට යා ගෙනල්ලා දෙනෝ යම් යම් දේවල් දානෝ ඉන්න තැන් වලට මිනිස්සු හිත් දෙනා ගන්න. ඇතැමිට දෙවරුත් දානෝ ඇතැමිට පල්ලිහ මට්ටමේ ඉන්න වෙන මේ പ്രേත ලෝකයක් කරනවා. සමහර සත්‍යයන් කරන්න පුළුවන්. එහෙනම් මොන හරි දාන්න පුළුවන්. හතරම් බඩුවක් ගෙනත් දාන්න පුළුවන්. ඒ කිසිම දෙයක් බුදුදහම නගේ කරන්නේ නැහැ. එහෙම දැම්මත් අපට දුක නිදහස් වෙන්න පුළුවන්ද? අපට දුක නිදහස් වෙන්න බෑ. අපට මේ ඒක නෙමෙයි මේ මහ පෘථිවියම අපට බහර දුන්නත් දුක නිදහස් වෙන්න බෑ. ඒ නිසා බුදුදහම කියන්නේ ඊට වඩා වටිනා දෙයක්. අපි කිසිම දෙයකින් මේ භෞතික දෙයකින් සතුටු නොකරන විදියට ඊට වඩා ඉහළ ආධ්‍යාත්ම දියුණුවකට යන්නේ බුදුහාමුදුරු මඟ පෙන්නේ. ඒකට ගියාට පස්සේ අර කිසිම දෙයක් යට වටින්නේ නැහැ ඒකෙන්. දැන් අපට වටින්නේ කවුරු හරි දෙයක් ගෙනත් දුන්නොත් මොනවානේ දෙයක් පෙන්නුවොත් දේවතයිලියක් දැක්කොත් අපට මහා ලොකු දේවල්. ඇත්තෙම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් හැටියට අපිට ඒක කිසිම දෙයක් වටින්නේ නැහැ ඒක. ඊට වඩා අපි හරියට ධහම තේරුම් ගත්තොත් අපට දෙවියෙක් කියලා අපේ ළඟ වැන්දත් අපට එච්චර ගැටලුවක් නැහැ. අපට මේ ලොකු දෙයක් නෙවෙයි ඒක. මොකද ඊට වඩා වටිනා දෙයක් ධහම කියලා ධර්මය කියලා කියන්නේ. ඊට වඩා දුකෙන් නිදහස් වෙන පැහැදිලි ධර්මයක් මාර්ගයක් මේකේ තියෙනවා. මේක මරණයෙන් පස්සේ නෙවෙයි. ජීවත් වෙලා ඉන්න කාලෙදිම මරණයෙන් වෙන දුකෙන්, මහලු වීමෙන් වෙන දුකෙන්, ලෙඩ වීමෙන් වෙන දුකෙන්, තමන්ගේ දරුවන්ගේ ඥාතීන්ගෙන් වෙන් වෙලා ඉඳ සිද්ධ වෙන දුකෙන් නිදහස් වෙන පැහැදිලි මාර්ගයක් මෙතන දේශනා කරලා තියෙනවා. හැබැයි අර කිසිම භෞතික දෙයක් වෙන කෙනෙක් දුන්නට ඒ කිසිම දෙයකින් දරුවෙක් මැරිච්ච අවස්ථාවේදී වෙන දුකෙන් නිදහස් වෙන්න බෑ. අපි මරණයට ආසන්න වෙද්දී තියෙන මොහොතෙන් දුකෙන් නිදහස් වෙන්න අර රත්තරන් බඩු කැලේට බැහැ කරන්න. වෙනසන්නේ ඒකයි බුදුදහමේ තියෙන වෙනස ඒකයි. ඒ නිසා බුදුදහමේ කිසි විටකත් මේ දෙවිය ලෝකෙට යාම හෝ දෙවියන්ගෙන් ලැබෙන යම් කිසි දෙයකට හෝ ප්‍රශංසාවකට හෝ ඒ කිසිම දෙයක් අගය කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරන්ට වන්දනාමාන කරනවට බුදුහාම අගය කළේ නැහැ. මේ ඔක්කොම කියලා බුදුහාමර ගෞරවයක් අපේක්ෂා කළේත් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මම මාර්ගය පෙන්වන මාර්ගෝපදේශකෙක් විතරයි. මම ඔබගේ ගැලුම් කරුවෙක් නෙවෙයි. මෙන්න මාර්ගය, ඔබම මේක පිළිපැදලා ඔබම විමුක්තිය ලබා ගන්න. මට යම් කිසි ගරුත්වයක් කරනවා නම් මට කරන පුදු පූජා නෙවෙයි. මේ ධර්මයේ තේරුම් අරගෙන ඔබම මේ මාර්ගය යන්න කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. බුදුදහමේ වෙනස ඒක. ඔව්, එතකොට දැන් අපි මේ රහත් වෙන බුද්ධත්වයේ බුදුහාමුදුරුවෝ ඒගොල්ලන්ට තැනක් කියලා නෑ ඇත්තෙන්ම. ඒ ප්‍රශ්නෙම වැරදි ඇත්තෙන්ම. ඈ භෞතික ලෝකේ දැන් අපි ගියමු පහනක් දැල්විල ගියාට පස්සේ, නිවිල ගියාට පස්සේ අපිට කියන්න පුළුවන් කොතෙන්ද ගියා කියලා. ඒ උපමාව තමයි බුදුදහමේ කියන රහතන් වහන්සේගේ මරණය කියන්නේ ආලෝකයක් නිවිල ගියා වගේ කියලා. මේ කිසිම තත්ත්වයකට යන්නේ නැහැ. ඒ නැවත මරණයෙන් පස්සේ නැවත උපතකට යන්නේ නැහැ. ඒකයි සරල අදහස. මේ තත්ත්වයට යන්නේ නැහැ. මේ තත්ත්වයට ගියයි කියන්නේ නැවත මහලු වෙනවා, නැවත දුක් වෙනවා, නැවත මේ ලෝකෙට එන්න වෙනවා, ආයි දුකම තමයි. මේ කිසිම දෙයකින් දුකෙන් නිදහස් වීමක් නැහැ. මේ වගේ සම්පත් වැඩි එන්නේ නම් වැඩි දැන් තිරිසන් ලෝකේ දැන් නිරේදී ආහාර පාන කොහොමත් නැහැ. දැන් මෙතන කල්පයක්ම නිරහාරව ඉන්න වෙනවා, දුක් විඳ වෙනවා. ප්‍රේත ලෝකෙට යනකොට සමහරට බොහොම සුළු දේවල් තියෙනවා. අසුර ලෝකෙට යනකොට ඊට වඩා ටිකක් හම්බ වෙනවා. මෙතෙන් එනකොට තා ටිකක් වැඩි. මනුස්ස ලෝකෙට යනකොට හම්බ කරගන්න ඕන. සාතුරු මහ රාජිකට යනකොට රැකියාවක් නැහැ. කැමති වෙනකොටම තමන්ගේ තියෙන කුසලයට අනුරූපව දේවල් ටිකක් ලැබෙනවා. මේ තාවටින් සිට යනකොට ඊට වඩා වැඩි. ඒත් රැකියාව කරන්න ඕනේ නැහැ, කැමති වෙනකොටම ලැබෙනවා. මේ මෙහට වෙන්න පහසුකම් ටික වැඩි වෙන්න එනවා. රූපාචර භක්ම වලට යනකොට භෞතික දේවල් මුකුත් ඕනේ නැහැ. ධ්‍යාන සුවෙන් ඉන්නේ. වඩපු ධ්‍යාන සුවෙන් ධ්‍යාන මට්ටමෙන් ඉන්නේ. අරූපාචර ලෝකයට යනකොට රූපයක් ඇත්තෙම නැහැ. ඕකේ තාත්. ඒ නිසා Taman තීරණය කරන Taman කොතෙන්ද යන්න කැමති කියලා. එන්න චාට් එක දිහා. හිත දිනු කරපු ප්‍රමාණයට ඉහළට යනවා. හිත දිනු කරපු ප්‍රමාණයට ඉහළට යනවා. හැබැයි කොච්චර ඉහළට ගියත් එතන සැප සම්පත් එක ගෙවල ඉවර වෙලා අර බැංක account එක වගේ කිවරේකම හරි පල්ලෙහාට එන වෙනවා. ඒ නිසා ඇතැමිට මේ වගේ ඉතාම දීර්ඝ කාලයක් තියෙනවා. ඇතැමිට අවුරුදු මනුස්ස ලෝකෙට සාපේක්ෂව ගත්තොත් අවුරුදු කෝටි ගණන් වලින් ට්‍රිලියන ගණන් වලින් මේවට යනකොට සාන කාලයක් තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් බුදුදහමේ අගය කළේ නැහැ. මොකද ඒවා අස්තිර ලෝක හැටියට සැලකන්නේ. ඒවා සදාකාලික ලෝක නැහැ. ඔව්. හැම තැනම අස්තිරයි. දීර්ඝ කාලයක් තියෙනවා. කාලේ වැඩි. නමුත් ඒ කාලේ ගෙවුනට පස්සේ නැවතයි පල්ලෙහාට එන්න වෙනවා. නැවතයි අකුසල කර්ම විපාක දෙන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ලෝක වලට ගියා වුණත් සැප සම්පත් කියන ඒවා මුලදි විඳට පස්සේම සාමාන්‍ය දේවල්. දැන් ලංකාවට සහ ඉතියෝපියාවට සාපේක්ෂව ලංකාවේ බොහොම සැප සම්පත්. ලංකාවේ ඉඳලා මෙහෙ බලනකොට මෙහෙ දිවි රෝගය වගේ නේ. මෙහෙ ආවට පස්සෙත් කොහොමද අපට? ඒක කලක් ගියාට පස්සේ සාමාන්‍ය මෙහෙ ගියමත් එහෙමයි. ලොකු වෙනසක් නැහැ. ඊයේ මුල් කාලේ ලොකු දෙයක්. ඊට පස්සේ ඒක සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ හේදී තියෙන රණ්ඩු සරුවක් තමයි ඉතින්. ඕ හිතේ හිත්‍රිදීන් දේවල් ඒවට ඊර්ෂ්‍යා ඒවා මේ වගේ තියෙනවා. නැත්තේ නැහැ. අර පහසුකම් ටික නෙවෙයි ඇතැම් වෙලට තියෙන්නේ. ඔව් අර හිත් වේදනා, ඒ ඇලීම් ඒව ටික තමයි ලෝභ දේශ තමයි තියෙන්නේ. හැබැයි මෙතන ගියාට පස්සේ වාසියක් තියෙනවා. ඒ චිත්ත පීඩන හුඟක් අඩුයි. මොකද මේ රූපාචර වක්‍රෝකේදී ධානසයෙන් ඉන්නේ කට්ටිය. ඒ නිසා තමයි ඒගොල්ලන්ට භෞතික ලෝක ඕනෙත් නැත්තේ. භෞතික දේවල් අවශ්‍ය නැහැ ආහාර පාන. ඒ විතරක් නෙමෙයි මෙතෙන් යනකොට ලිංග ભેදයක් නැහැ. ස්ත්‍රී පුරුෂ ලිංග ભેදය මෙතෙන්දී නැහැ. මොකද කාමච්ඡන්දය දුරු කළ තියෙන්නේ. කාමච්ඡන්දය තියෙනකන් විතරයි ලිංග ભેදය තියෙන්නේ. මෙතෙන් යනකොට මේ මානසිකත්වයට හැදෙනකොට ඒ කාමච්ඡතාවයක් නැහැ. ඒ කියන්නේ කාම සංසාරික අවශ්‍ය නැහැ. ඔව්. එතනින් රහත් වෙන්න පුළුවන්. රහත් වෙන්න පුළුවන් බුදුවරයෙක්ගෙන් බණ අහන ඕන මෙහි ඉඳලා. ඔව්. බුදුවරයෙක්ගෙන් බණ අහන ඕන නැත්නම් මෙහෙ බණ අහලා මාර්ගඵල ලැබලා මෙහි නැහැ ඉන්නවා. එහෙ කියලා එතනින් ඉහළට ගිහලා එතන සත්‍යයන් වලටපත් වෙනවා. ඒකයි අනාගාමී වෙච්චාම හුඟක් මෙහාට යන රූප රූපචර ප්‍රශ්නෝකට යන්නේ. ගිහලා නැවත පල්ලෙහාට එන්නේ නැහැ. ඒ හැදීම රහත් වෙනවා. ඔව්. එහෙ ඉඳලාම බුදුහාම කෙලින්ම මේගොල්ලන්ට ફોකස් කරලා බණ කියපු වෙලාවලුත් තියෙනවා. හැබැයි මෙතන ගියාට පස්සේ බණ අහන්න බෑ. ශරීරයක් නැහැ. අවාසිය නිසා තමයි බුදුහාම රිපදිච්ච අවස්ථාවේදී අර අසිත බුදු සුදු රජම ගුරුවරයා අර මුලින් බලල හිනා වුණා, පස්සේ බලල ඇඬුවේ. ඇඬුවේ යා මෙතෙන් යන හිටියෙක් කෙනෙක්. අරුහජර ලෝකෙට. යා මුලදී සතුරු නාමයේ මේ කුමාරය බුදු වෙනව නේද කියලා පස්සේ දුක් වුණා. අනේ මෙයා බුදු වෙනකොට මන් නැහනේ. මන් උපදින්නේ මෙහෙනේ. අනේ මට ඒ chance එක ගන්න බැරි ඇඬුව පැත්තේ. ඒකයි. අනිත් ඒ තමයි බුදුහාම බුදු වෙච්ච ගමම්ම බැලුව තමන්ට මුලින් හිටිය ගුරුරු දෙන්නේ ආලාර කාලාම උද්දකරම් පුත්ත කියන දෙන්නා. බලනකොට ඒ දෙනකෝ හිටියේ. ඒ දෙන්නත් මෙහි හිටියි. අරු අරුපාච ප්‍රඥාව කිටි ඒ වලන් ධ්‍යාන වල හිගෙන හිටියි. ඒගොල්ලන්ට බණ කියන අවස්ථාවක් නැහැ. ඒ නිසා සලකන්නේ මෙන්න මෙතනයි මේ හතරයි අභාග්‍ය සම්පන්න අවස්ථා විදිහට සලකන්නේ. අභාග්‍ය සම්පන්න උපත පිළි. අභාග්‍ය. එතන ඉපදුනත් ඉතාම දීර්ඝ කාලයක් රූපයක් නැතුව මට්ටමේ ධ්‍යාන සුවෙන් හිටියත් එතනත් අභාග්‍ය සම්පන්න ඉඩක් විදිහට සලකන්නේ ඇයි? ලෝකේ ඉතාම දුර්ලභව පහළ වෙන බුදුවරයෙක්ගේ ශාසනයකදී ආයක ප්‍රයෝජන ගන්න බැරි වෙන නිසා. ඒකේ අවශ්‍යතාවය නැති නිසා. අපිට මෙතන තියෙන වාසිය තමයි අපිට කොච්චර දුකින්ද හරියට ફોકસ කරුවොත් මේ දුක් ටික ඔක්කොම නිදහස් වෙලා මේ බ්‍රහ්මයන්ට අතර ඉහළ මට්ටමකට අපිට යන්න පුළුවන්. හරි වීරියක් දැරුවොත්, හරි උත්සාහයක් දැරුවොත්, හිතු දින කරන්න පුළුවන් ධාන මට්ටම මෙතන ඉඳන්ම ලබන්න පුළුවන්. ફોકસ කරන්න පුළුවන්. මෙතන ඉඳන් ධාන මට්ටම ફોકસ කරුවොත් මේ ශරීරයට එන දුක් ටික සමට එන්නේ නැහැ. ඇයි යා ශරීරය ගැන නෙවෙයි ඉන්නේ මේ ශරීරයෙන් නෙවෙයි ඉන්නේ අර මනසින් ඉන්නේ මනසින් ඉන්නේ ඔව් දැන් අපටුණත් ඇත්තම මේ ශරීරය තිබුණට හැම වෙලෙම නෑනේ හිතෙන්නේ ශරීරය තියෙද්දීද කියලා මනසින්නේ අපි ඉන්නේ ඒ මනසරෙන සිතුවිලිත් එකනේ අපි දැන් නිදිය ගන්නකොට එහෙම හිතෙන්නේ නෑනේ කොහොමද ශරීරය තියෙද්ද කියලා හිණ දකිනකොට එමනේ දැන් උණත් ඇත්තම ශරීරය ගැන හිතුවොත් නේ මේක තියෙන්නේ නේ කොහෙර හැප්පුණොතින් හරිනේ ඔව් වැදුනොත් ඔව් වැදුනොත් හරිනේ මේ ශරීරය තියෙන කියලා තේරෙන්නේ නැත්තම් මනස ක්‍රියාකාරීත්වයත් එක්කනේ ඉන්නේ මනස නිතරම සතුටෙන් නම් ඉන්නේ දරුවෝ ටික ගැන හරි තමන්ගේ රැකියාව ගැන හරි නැත්නම් හොඳ පිනකින් හරි සතුටෙන් නම් ඉන්නේ ඒ ලෝකෙනේ ඉන්නේ තමන්. ඇත්තෙම අපට කියන ලෝකය තමයි අපේ මනසින් ගොඩනගත් ලෝකය. මේ ලෝකේ හරියට ස්ථාවර නැතුනොත් තමයි මේකට බහින්නේ අපි මේ ශරීරයට බහින්නේ. ඒ නිසා මනස දිනුවෙන මේ ශරීරේ හැඩවැඩ දාන එකට එච්චර ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මේ අපි සිදු වෙන්නේ කියලා නාන්න නැතු වෙන්නේ කියලා නානවා. නමුත් මේ කියට ලොකු දෙයක් නෙවෙයි. දැන් මේක නැතුණාම තමයි තමන්ගේ පාවිච්චි කරන ඇඳුමෙන් වාහනෙන් ඒවගෙන් තමයි ජීවිතය බලාපොරොත්තු වෙන්නේ. ඇත්තෙම මෙතෙන්ට එන්න එන්න මේවත් පහසුකම් ටිකක් කරනවා. පිරිසුදුම කරු නමුත් ඒව එච්චරයට අදාළ නැහැ ඉතින්. ඔහො. ලොකු දෙයක් නෙමෙයි. කොච්චර අනිත් අය ගෙව්වත් ඒක එච්චර තමන්ට අදාළ නැහැ. මොකද තමන්ට මේ පිනෙන් ඒවත් ලැබිලා තියෙනවා. නමුත් ඇයිට වඩා හොඳ මානසිකකින් ඉන්න මානසිකත් එකකින් ඉන්නේ. එනිසා මේක එතකොට මෙන්න මේ චාතුරු මහරජගේ සාවතින්සේ කියන මේ දිව්‍ය ලෝක දෙකට අධිපති දෙවියා තමයි ශක්‍ර දේවේන්ද්‍රය කියලා කියන්නේ අන්න ඒ ශක් දෙවි পদවියට එන්න ලක්ෂණ ටිකක් තමයි අද මේ සූත්‍රයෙන් සාකච්ඡා කරන්නේ. අනේ දෙන්න එන්න තමයි මේක කතා කරන්නේ. එතකොට සත්වත පද කියලා කියන්නේ බුදුහාමුදුරුව දැක්කා මෙන්න මේ සත්‍යයන් මේ දිව්‍ය ලෝක දෙකටම අධිපති කෙනෙක් ඉන්නවා. එයාට කියන ශක්‍ර දේවේන්ද්‍රය කියලා. එයා මහත් වූ පිනක් අල්ල හිටෙන්ට යන්නේ. ඒක කාල සීමාවකදී එක්කෙනයි පහළ වෙන්නේ. ශක්‍ර දේවේන්ද්‍ර වෙන්නේ එක්කෙනයි. මේකේ දෙවරු කෝටි ගණක් ඉන්නවා. නමුත් ශක්‍ර දේවේන්ද්‍ර වෙන්නේ එක්කෙනයි. ඒක ලොකු ඩියුරේෂන් පීරියඩ් එකකට එක්කෙනයි ඉන්නේ. එයාට මේ දෙකේමයි ගරු කරනවා. හැබැයි මේ ඇගේ හැම සැලකිල්ලක් නැහැ එයාට. එතකොට මෙතෙන්ද පස්වීම සඳහා පුරන්නට ඕන ලක්ෂණ හතක් ගැනයි මේ සූත්‍රයෙන් කියන්නේ. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මෙන්න මේ දිවි ලෝකේට මේ ශක්‍ර දේවේන්ද්‍ර පදවියට පත් වෙච්ච කෙනා ගැන බුදුහාමුදුරුවෝ බැලුවා. මොකකින්ද පත් වුනේ කියලා. බලනකොට බුදුහාමුදුරුවෝ දැක්ක මේ තැනැත්තා කලින් මනුස්ස ලෝකේ හිටිය කෙනෙක්. මනුස්ස ලෝකේ ඉන්න කාලෙදි මෙයා මෙන්න මේ ලක්ෂණ හත සම්පූර්ණ කරලා තියෙනවා. මොනවද ඒවා? එයා දිවි හිමියෙන් තමන්ගේ මව්පියන් පෝෂණය කරලා තියෙනවා. මව්පියන්ට පෝෂණය මව්පියන්ට සලකලා ඒකෙන් පින සැස් කරගෙන තියෙනවා. ඒ වගේම මේ ආ දිවි හිමියෙන්ම තමන්ගේ කුල දෙටුව කියන්නේ තමන්ගේ නැන්ද මාමලා ආච්චිල සීල අමල තාත්තලට ගරුසැලකිලි දක්වලා තියෙනවා. ගරුසැලකිලි දක්වපුවාට ගරුසැලකිලි දක්වලා තියෙනවා. මේකත් හොඳ ලක්ෂණයක්. ඊළඟ ලක්ෂණය තමයි දිවි හිමියෙන් මෙයා හොඳ මිහිරි වචන කතා කරලා තියෙනවා. ප්‍රිය වචන කතා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි යා කියලා පිසුණු බස් කියලා නැහැ, කේලම් කියලා නැහැ. මිනිස්සු ભેදයටපත් කරන, අසමගී කරන, සමගියෙන් ඉන්නේ විරසක කරන දේවල් කතා කරලා නැහැ. ඒ වගේම මෙයා නිතරම මසුරු මල දුරු කළ තිනු මසුරුකම නිතර පරිත්‍යාගශීලී විඳලා තියෙනවා. අනිත් කෙනෙකුට දෙයක් ඇවිල්ලා ඉල්ලන්න පුළුවන් මට්ටමේ ඉඳලා තියෙනවා. ඒකත් හොඳ ලක්ෂණයක්. දැඩි ලෝභයේ දුරු කළ ඉඳලා තියෙන නිතර දෙයක් දෙන්න බලාගෙන අත් දෙක සෝදගෙන ඉඳලා තියෙනවා. ඊළඟ දේ තමයි මෙයා නිතරම ඇත්ත වචන කතා සත්‍ය කතා කරලා තියෙනවා. අනිත් දේ තමයි ක්‍රෝධය දුරු කළ තියෙනවා. ක්‍රෝධය කියන්නේ නිතර මෛත්‍රී සාගතව ඉඳලා තියෙනවා. කෙනෙක් ගැන කිසිම අමනාපයක් නැහැ නිතර මෛත්‍රී වඩමින් එයා හරියට බ්‍රහ්ම ලෝකේ ඉන්න වගේ ඉඳලා තියෙන මනුස්ස ලෝකේ ඉන්න කාලේ. මෙන්න මේ ලක්ෂණ හත වැඩිමේ ප්‍රතිඵලයක් හැටියටයි මෙයා මේ දිවි ලෝකෙ ගිහිල්ලා සක්‍ර පදවිය ලබලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි බුදුහරු සඳහන් කරනවා මෙන්න මේ ලක්ෂණ යම් කිසි කෙනෙක් මනුස්ස ලෝකේ වඩනවා නම් එයාට දෙවිවරු ප්‍රශංසා කරනවා කියලා. තාම මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක් හරි මේ ලක්ෂණ හත කෙනේ ජීවිතේ වඩනවා නම් ඒ වඩන කෙනාට දෙවිවරු දෙවිවරුත් යාට ප්‍රශංසා කරනවා කියලා. එතකොට මේ ලක්ෂණ හත තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් අමාරු ඔව් සරලව ඔව් කරන්න පුළුවන් දේවල් ඔය. හැබැයි ඉතින් මේවා උපරිමයට වඩන්න ඕනේ. ඒක ඔව් මේවා සාමාන්‍ය මට්ටමක නෑ ලෝකෙ ඉන්නවා. සාමාන්‍ය මට්ටමක කළ දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. බැරි නෑ. නමුත් ඒකේ ප්‍රධානිය වෙන්න නම් මේ උපරිමයට වඩන්න ඕනේ. මේවා ඉතින් සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳන් පුරුදු කරන්නේ. මකට ඇවිල්ලා කරන්නේ නෑ. ඔය එක එක මට්ටම් වලදී තියෙනවා ඉතින්. ළමයි උඹක් නරකන්නේ කියලා මේ මට්ටම් වලදී. නෑ ඉතින් ඒකට දෙමියා දෙමපියන්ගේ මග පෙන්වීමක් තියෙන්න ඕන. හොඳ ආශ්‍රය තියෙන්න ඕන ඇත්තෙන්ම. දෙමපිය වගේම ඇත්තෙන්ම හොඳ යහළුවන් ආශ්‍රය කරන්නත් ඕන. ඒ වගේම ඒ ළමයට පින තියෙන්නත් ඕන. ඇත්තෙන්ම දැන් අපේ අම්මලා කවදාවත් අපට දහම් පාසල යන්න කියලා නෑ. මේ පාසල් යන්න කියලාවත් නෑ ඇත්තෙන්ම. සිල් ගන්න කියලාවත් නෑ. අපටම හිතලා අපි කිව්වේ අම්මල පොඩින් හරිනේ පන්සලට එහෙම දානියක් දුන්නා. දැන් මම්ම හනනාට පස්සේ අම්මිට පස්සේ පන්සල් දෙහිකට දාන දෙන්න පටන් ගත්තා. ඔව් අම්මනේ මම නිසා යම්ම සිල් ගන්න පටන් ගත්තා. ඔව් ඒ නිසා ඇතැම් විට අපේත් පින තිබුණොත් ඒ කටියත් වෙනස් කරන්න පුළුවන්. ඔව් ඒ නිසා අපිත් වාසනාවන්ත වෙන්න ඕන. අපිත් හොඳයි ආශ්‍රය කරන්න. දැන් මම යාළුවොත් එක්ක තමයි පන්සල් ආවේ මුලින්. යාළුවොත් එක්ක පන්සල් ඇවිල්ලා යාළුවොත් එක්කම දහම් පාසල් ගිහිල්ලා එහෙම යාළුවෝ තමයි කිව්වේ පන්සල් යන් හොඳ දහම් පාසලක් තියෙම කියලා. ඔව් දහම් පාසල් දෙක තුනකට ගියේ කාලේ. එක එක කාලවල ඔව් ඔව් යාළුවත් හම්බවනවා. ඉතින් මේ ඇත්තෙම එහෙම තියනවා. ඇත්තෙම එහෙම නිසා දැන් මෙතන අපේ දෙමව්පිය වුණත් එහෙම විශ්වවිද්‍යාලය යන්න කියලා හරි කවදාවත් අපිට කියලා නැහැ. මේ අපි එහෙම පොඩි කාලේ එහෙම අදහසක් තිබුණෙත් නැහැ විශ්වවිද්‍යාලය යන්න ඒව ගැන අපේ මේ ශබ්දකෝෂයේ තිබෙම නැහැ. මේ අම්මල කවදාවත් බලපෑමක් කරෙත් නැහැ මේ විභාගේ පාස් වෙන්න කිය කී. එදිනෙදා වැඩ ටික කරන්න පොත් පහ අරන් දුන්නා ලාම්පුව පත්තු කරලා දුන්නා එච්චරයි. ඉතින් මහා ලොකු බලපෑම් කරේවත් මම ලොකු මේ ඉලක්ක වලට යන්න හැම කිව්වේ නැහැ. හැබැයි ඉතින් එදිනදා තියෙන වැඩ ටිකට උනන්දු කෙරෙව්වා. එදිනදා තියෙන වැඩ පොත්පත් ටික බලන්න හැම කියලා ටිකක් කිව්වා. නමුත් අනාගතය කියලා මහා ලොකු මේ මාලිගා සිහින මාලිගා කියලා මැව්වෙත් නැහැ. හැබැයි ඉතින් ඒ පියවර අනුව එදිනදාට ගියා ඔයක. ඉතින් ඇත්තෙන්ම මේ ගුණධම් කියන්නේ වේකාතකින් තමන් සසරින් ගේන්නත් ඕන. අනිත් අතින් ප්‍රධාන බලපෑමක් තමයි තමන් ඇසුරු කරන අය. අනිද්දේ තමයි තමන්ගේ මව්පියන් හොඳනම් ඒ මව්පියන්ගේ ගුණ දරුවන්ට හොඟ බලපානවා. දෙමව්පියන්ගේ මඟ පෙන්වීම තමයි. හැබැයි දෙමව්පියෝ ඇතැමිට නරක වුණත් ඇතැමිට දරුවෝ හොඳ වෙන වෙලාවල් තියෙනවා. එහෙම කිසිම ගැටලුවක් නෑ. යාගේ හොඳ පර්සනලිටියත් එක්ක නම් යා ඉපදුනේ. හොඳ මානසිකත්වයක් එක්ක නම් ඉපදුනේ. යාට එන කරදරම තමයි සාර්ථකත්වයට හේතුව. කිසිම අභියෝගයක් ඇති ගැටලු වෙන්නේ නෑ. හැබැයි උපතින් ශක්තිය අඩු වෙනං අනිත්‍යගේ දේවල්ට යට වෙනවා ඒක. ඇතැමිට මව්පියන්ගේ තියෙන අඩුපාඩුවටත් යටත් වෙනවා. ඇතැම්මිට දරුවෝ කුඩා වුණාට දරුවෝ වයසින් අඩු වුණාට හිතන්නේ අප දරුවෝ ගුණධම් වලින් අඩුයි කියලා. වයසින් බාල වුණාට ගුණධම් වලින් දරුවෝ බාල නැහැ. සමහර දරුවෝ ගුණධම් වලින් වා දිනු වෙලා මේ ලෝකෙට එන්නේ. ඇතැම්මිට දෙමාපියන්ට ඒ දරුවන්ට උගන්වන්න දෙයක් නැහැ. දරුවන්ගෙන් ඉගෙන ගන්න තියෙන අම්මලාට. එහෙම වෙන දරුවොත් මේ ලෝකෙට ඉන්නවා. එතකොට පළවෙනි ලක්ෂණය තමයි ඇත්තෙම මව්පියන්ට සැලකීම කියන එක. බුදුදහම තුල නිතරම අගය කළා. දැන් බුදුහාමුදුරුව පහළ වෙන කාලේ ಭಾರತ ජන සමාජයේ සඳහන් කළේ ලෝකේ මැව්වේ බ්‍රහ්මයා කියලා. බුදුහාමුදුරුව සඳහන් කළා එහෙම බ්‍රහ්මයා මැව්වා කියලා කියනවා නම් සමන්ට නොපෙනෙන බ්‍රහ්මයට වඩා පේන බ්‍රහ්මියව තමයි මේ අම්ම තාත දෙන්න කියලා. මොකද අම්ම තාත දෙන්න තමයි දරුවෝ මේ ලෝකෙට බිහි කළේ. ඒ නිසා අර නොපෙනෙන බ්‍රහ්මෙක් නෙවෙයි මෙන්න සැබෑම බ්‍රහ්මයා තමයි මේ ගෙදර මීන අම්ම තාත දෙන්න කියලා. ඒ බ්‍රහ්මයාට හිමි වෙච්ච තැන දෙමව්පියන්ට දුන්නා. ඒ විතරක් නෙවෙයි සඳහන් කළා දෙමව්පියන්ට හොඳට සලකන්න කියලා. මොකද දැන් මේ සමාජයේ නම් දෙමව්පියන් සැලකීම මෙච්චර අගය කරන්නේ නැහැ. මොකද දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ දරුවාගේ නිදහස ඉල දරුවෙම නිදහසින්න තමනුත් නිදහසින්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ಭಾರತೀಯ සමාජයේ එහෙම නෙවෙයි ඇත්තෙම. ඒ සමාජය ඊට වඩා වෙනස්. ඒ දෙමව්පියන් දරුවන්ව බැලුව විතරක් නෙවෙයි දරුවන්ට ආදර්ශයක් වුණා. ඒ විතරක් නෙවෙයි දරුවන්ගේ දරුවෝ ටිකක් බලාගත්තා. බලා ගන්න ගමන් දරුවන්ට පින්කම් කරන අවස්ථාව ලබා දුන්න දෙමව්පියන් සලකනවා. මොකද බුදුහාමුදුරුවෝ දැක්ක ඉතාම වැදගත් කාරණයක්. බුදුහාමුදුරුවෝ දැක්කා මෙන්න මේ වගේ ලෝකයේ බුදුරජාණන් වහන්සේලා පහළ නොවන කාලවල මිනිස්සු පින්කම් කියලා කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඒ කාලවල මිනිස්සු සුගතිගාමි වෙන්න කරන එකම පින්කම තමයි තමගේ අම්මා තාත්තට සැලකීම. අම්මා තාත්තට සැලකීම නැමැති එකම පින්කමෙන් ලෝකේ මිනිස්සු සුගතිගාමි වෙනවා, දිවි ලෝකේ යනවා, සුගතිය ලබනවා කියලා. ඒ නිසා බුදුහාඳුරෝ අගේ කළා මේ දෙමව්පියන් සලකන, දෙමව්පියෝ ළඟම තියාගන්න, දෙමව්පියන්ට උපස්ථාන කරන්න, වැඳුම් පිඳුම් කරන්න, මේක මහා පිනක් කියලා. ඇත්තෙම මේ තත්ත්වයේ මේ බටහිර සමාජයක් දන්නවනම් මේක හුඟක් වෙනස් වෙනවා. මේක දන්නේ නැති නිසා තමයි ඒවලා වෙන් වෙලා නිදහස කරාම යන්නේ. ඒක නරකමේ කියලා අපි කියන්නේ නැහැ. නමුත් අර සමාජයේ දැන් අපේ සමාජයේ දේපලට ආසාවෙන් අමල මැරෙනකම්ම ඉන්නවා. ඊට වඩා මේ සමාජයට හොඳයි කියලා හිතෙනවා. ඔව්. නමුත් ඒ බව අඩු කරගෙන, ඒ ලෝභය අඩු කරගෙන ඉන්නවා නම් gedara hidiyata kamanne නැහැ. නමුත් අපේ බොහෝ දෙනාට වෙන්නේ පෙරදිග සමාජයේ වෙන්නේ ඇතැමිට දරුවෝ පාලනය කරන්නත් යනවා gedara ඉඳගෙන දරු ලබුණාට පස්සේ. ඒතරම් දරුවන්ගේ අප්‍රසාදයටත් පත් වෙනවා. විශේෂයෙන් ලේලිලාගේ ගෙන් බැනුනහන වෙනවා. අනිත් පැත්තෙන් මේ දරුවන්ගේ අර දේපල වලට අන්තිම වෙනකම් ආසයි දෙමව්පියෝ දරුවන්ට දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඔව්. එහෙම වුණාම වෙන්නේ මොකද? මරණයෙන් පස්සේ ඇතැමිට දුගති ගාම වෙනව අරවට ආසා කරනවා. ඇතැමිට ඒ ඉඩ කඩන් වල මේ ගෙවල් වලම ඉපදෙනවා. ඇතැමිට ඒ අතින් බලන්නට මේ මෙහෙම ඉන්නේ සොඳයි ටිකක්. එහෙම ලොකු ආසාවක් නැහැ. ඔව්. ඔව්. ඒ අතින් හොඳයි. ඒ අතින් අපි ආගේ කරනවා. නමුත් අනිත් පැත්තෙන් බලනකොට මේ දෙමව්පියන්ට සලකල උපස්ථාන දෙක කරගන්න තියෙන අවස්ථාව මේවි නැති වෙනවා. දෙමව්පියන් කරන ගරු සැලකිලි නැති වෙනවා. දැන් මෙතන කියන අනුව එක අතකින් දෙමව්පිය පෝෂණය කිරීම, අනිත් අතින් කුල දෙටුවන් පිදීම කියන එක මේ අහලා ඇති ඉන්දියාවේ බුදුහාමරන් කාලේ හිටිය වජ්ජීන් කියලා වෙනම ප්‍රදේශයක් පාලනය කරපු පිරිසක් හිටියා. ඒ අය නොපිරිහි රාජ්‍ය ඉතාම දිගු කලක් පාලනය කිරීමේ එක ලක්ෂණයක් තමයි, ඔවුන්ගේ ළඟ තිබෙන එක ගුණාංගයක් තමයි කුල දෙටුවන් පිදීම කියන එක. කුල දෙටුවන් කියන්නේ තමන්ගේ කුලයේ පරපුරේන වැඩිහිටියන්ට ගරු සැලකිලි දැක්වුවා. වැඩිහිටියන් එක්ක සාකච්ඡා කළා. වැඩිහිටියගේ අත්දැකීම් බෙදා හදාගත්තා. ඇත්තෙන්ම දැන් අපි දැන් වයසක හාමුදුරුවෝ කෙනෙක් හම්බෙච්ච ගමම අපි හාමුදුරුවොත් එක්ක කතා කරනවා. ඒ හාමුදුරුවන්ගේ අත්දැකීම් ටික අපි අහනවා. අපට ඔබ වහන්සේ දෙන අනුශාසනය මොකක්ද, අපි අපිට මොකක්ද කියන්නේ උපදෙස් කියලා අපි අහනවා. ඒ විතරක් නේ අපි සමායට අහනවා. ඔබ වහන්සේ අපේ වයසේ නම්, හාමුදුරුවෝ මගේ වයසේ නම් දැන් මොකද කරන්නේ කියලා. ඇතැමිට ඒ හාමුදුරුවෝ අවුරුදු මගේ වයසේ කාලේදී කරපු දේ නෙවෙයි දැන් ඒ වයසේ ඉන්නවා නම් කරන්නේ. දැන් ඊට වඩා බුද්ධිමත් දෙයක් කරන්නේ. අන්නේයාගෙන් ඇහුවොත් ඒක අන්නේ අත්දැකීම අපට ගන්න පුළුවන්. මේ වැඩිහිටියගේ අත්දැකීම් අපි ගත්තොත් අපිත් ඒ වයසට පරිණත වුණා අපි. ඒ වාසිය අපට එහෙම ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේක තමයි මේ කුල දෙටුවන් පිදීමේ තියෙන වාසිය අපට. අපට අත්දැකීම ලබන්න අපි මැදැකීමකටපත් වෙන්න ඕනේ නැහැ. අපිට වෙනත් කෙනෙකුගේ අත්දැකීමක් අපේ අත්දැකීම කරගන්න පුළුවන්. දැන් අපි මේ මිය ගියාම මේ වස ටිකක් පානය කරාම මිය යනවද කියලා බලන්න අපි මේ එක්ස්පෙරිමන්ට් එකක් කරනවද? නෑ නේ නේ. මේ කෝච්චියට හැප්පුණාම මේ අනතුරක් වෙනවද කියලා අපි බලනවද? ටෙස්ට් කරලා බලනවද? අපිට වඩා කලින් ඒවට පත් වෙච්ච එක අපි ඒක ඔක්කොම අපි දන්නවා එක්ස්පීරියන්ස් එකනේ. ඇත්තෙම අන්නේ වගේ තමයි අපිට මුණ ගැහෙන දෙන්නදා වැඩි හිටියයි අත්දැකීම් ටික අපිට හොඳට සාවධානව අහුකම් දුන්නොත් අපට ඒ අත්දැකීම් ටික අපිට ගන්න පුළුවන්. අපි ගත්තොත් අපේ මේ වයසේ ඉක්මනටම අපට වයස යනට වඩා වේගෙන් අපට ඒ එක්ස්පීරියන්ස් එක දැනුම ගන්න පුළුවන්. අපිට ලොකු වාසියක් ඒක. අන්න ඒ නිසා තමයි මේ දෙමව්පියන්ට සැලකීමත් වැඩි හිටියන ගරු කිරීමත් කියන මේ දෙක අගය කළේ. විශේෂයෙන් ඔබ අහලා ඇති අර අපේ හාමුදුරුවන්ට වඳින කොට කියන ගාථාවක් තියෙනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං. නිතර වැඩි හිටියට වඳිනවා නම් වැඳීමේ ආනිසංසයක් තමයි ආයුෂය, වරණය, සැපය, බලය දිනු වෙනවා. මේක හොඳ ලක්ෂණයක්. ඇත්තෙන්ම අපි ගෙවල් වලදී අපි අකලටත් අපි වැඳා. අපි අයියලටත් අපි වැඳා. මහනුවරට පස්සෙත් එහෙමයි. අපිට වඩා මොහොතකට හරි කලින් මහනෙච්ච කෙනාටත් වඳිනවා අපි. දැන් හාමුදුරුවෝ 50ක් ඉන්නවනම් 50 එක දිගට පෙළියට ඉන්නවා. ඉන්දලා ඉස්සෙල්ලම මහනෙච්ච කෙනා නැගිටිනවා. හරියට ඔක්කොම ටික වඳිනවා. ඊට පස්සේ නැ මහනෙච්ච කෙනා නැගිටිනවා. යාට ඔක්කොම ටික වඳිනවා. එහෙමම ඔක්කොම වඳිනවා. අන්තිම එන කෙනාට එනකම වඳිනවා. අන්තිම පොඩි හාමුදුරන්ට ගිහිලා මැටි කව වඳිනවා ඔක්කොම. මහනෙන්න යන ඉස්ලාමයට ඔක්කොම යාට වඳිනවා. ඇත්තම මේක තමයි සම්ප්‍රදාය. මේක ඉතාම වැදගත් දෙයක්. මේක හුරු කරන්න ඕන පුළුවන් නම් හරිම වැදගත්. දැන් ගෙදර දුනත් පුළුවන් විනාඩි 10ක් කර බුදුන් වැඳලා මේ ළමයින්ට එකිනෙකට වඳින පුරුදු කරන්න. හරි වටින දෙයක් මේක. මේක ලොකු ආනිසංසයක් මේක. ළමයින්ගෙන් දිගාසිරි ලැබෙනවා. ඔව් බුද්ධිය ලැබෙනවා. ශක්තිය දිනු වෙනවා මේකෙන්. අනිත් කෙනාට වඳිනකොට තමන්ගේ ශක්තිය දිනු වෙනවා. ඇත්තෙම දැන් වඳිනකොට අපි හිතන්නේ වැඳුම් ලබන කෙනා ඉස්මතු වෙනවා කියලා නේ හිතෙන්නේ. ඇත්තෙම වඳිනකොට වැඳුම් ලබන කෙනා නෙවෙයි එතන ලොක්කා. කවුද? ධන ගහලා වඳින කෙනා. ඔව් වඳින කෙනාට කිසිම වාසියක් නැහැ. වාසිය තියෙන්නේ වඳින කෙනාට. එයාගේ ගුණය දිනු වෙන්නේ. බලාගෙන ඉන්න කෙනෙක් අගය කරන්නේ වැඳුම් ලබන කෙනාට වඩා වඳින කෙනාට. ඔව් ඒක පුළුවන් නම් හුරු කරන්න. ඒක ඉතාම වටින දෙයක්. ඒක අතින් එකෙන් සංවරයක් ඇති වෙනවා, ඩිසිප්ලින් එකක් වෙනවා, වැඩි හිටියන්ට ගරු කරනවා ගෙදරදීම. දැන් අපි පොඩි කාලේ අපි අම්මා තාත්තා වැඩි ගෙදර හිටින්න, අපි අක්ක තමයි ගෙදර කැම්බියම වල කරේ. ඇත්තටම අපි ඉස්කෝලේ යනකොට අක්කට වැඳලා යන්නේ. ඔව් ඒ වගේ ඉතින් මේ අයියලාටත් වඳිනවා. ඉතින් පොඩි කාලේදී ලොකු දේවල් නෙවෙයි, නමුත් ඒකෙන් ලොකු විනයක් ඇති වෙනවා ගෙදරදීම. ඒකට ගෞරවාන්විත බවක් ඇති වෙනවා, බයක් ඇති වෙනවා, එයා කියන දේ අහනවා. මේ එකකින් කියන්නේ ඒ කට්ටිය හැම වෙලාවෙම නිවැරදියි කියලා. අපිට වඩා හොඳ දේවල් කරනවා. නමුත් හරි වැඩි හිටියට ගරු කරනවා කියන එක ඒක ඉතාම වැදගත් දෙයක්. ඔව් ඇත්තෙම එහෙම. ඇත්තෙම මේක හරියට ආවට පස්සේ එහෙම වෙන්නේ නැහැ. ඇත්තෙම මේක දිනුනාට පස්සේ ඇඟටම ආවට පස්සේ පස්සෙත් කරන එකක් තියෙනවා. දැන් වුණත් දැන් ඇත්තෙම දැන් ළඟදී හාමුදුර කෙනෙක් කිව්වා මේ කැනඩාවේ ඉන්න කට්ටිය ඒ අය මේ ගෙදර බුදුන් වඳිනවා කියලා හැමදාම. ඒ පළාතේවත් පන්සල් නැති කාලෙක දෙමාපියෝ කර එකම දේ තමයි දරුවෝ ටිකක් එක බුදුන් වඳින එක කියලා. ඒ දරුවන්ට සිංහල වචනයක්වත් බැරිලු. නමුත් පාලි ගාථා පුළුවන්. ඔව් පාලි ගාථා කියලා දරුවෝ ටිකක් එක හැමදාම බුදුන් වැඳලා පන්සලක් නෑ යන්න. අම්මා කරන්නේ මොකද? දරුවෝ ටිකක් එක බුදුන් වඳිනවා හැමදාම. ඇත්තෙම මේක මැති දරුවන්ට ආශිර්වාදයක් වෙන්න. ඉතිපිසෝ පාඨය කියලා, ස්වාකාතෝ පාඨය කියලා, සුපරිපන්නෝ පාඨය කියලා කර්මෙත සූත්‍රය කියනවා නම් ඒකම තමයි ලොකුම ආශිර්වාදය. දරුවන්ගේ අධ්‍යාපනය දිනු වෙන්න මේ ওই සංග්‍රහ පාඨය තියෙනව නෙවෙයි. මේක තමයි දරුවන්ට ලොකුම ආශිර්වාදය. ඒ වගේම පහනක් පත්තු කරන දරුවන්ගේ අතින් මේක තමයි ප්‍රඥාවට තියෙන ලොකුම ආශිර්වාදය. පහන සලකන්නේ ප්‍රඥාවේ සිම්බල් එක විදියට. විස්ඩම් එකේ සිම්බල් එක තමයි පහන. නිතරම පහනක් කියන අනතුරක් නොවන විදියට පහන් ওই නිකන් බෝතල් වල තියෙන පහන් එහෙම තියෙන්නේ. ඔය දරුවන්ගේ අතීම පත්තු කරන නිතර පහනක් එයාට පේන තැනක පත්තු වෙන්න ආරෙන බුදුහාමුදුරන්ට. ඒකෙන් බුදුහාමුදුරන්ට කිසිම වාසියක් නැහැ. ඒ දරුවන්ට ලොකුම ආශිර්වාදයක් ඒක. ඒකයි. ඒ විතරක් නෙවෙයි දැන් ඒ හාමුදුරම කියපු දෙයක් තමයි දැන් ඒ දරුවම දැන් ඇතැම්මිට ලොකු වෙලා රටවල් කීපයකලු ඉන්නේ. Skype එකෙන් දරුවට ඔක්කොම අම්මත් එක්ක එක වෙලාවක බුදුන් වඳිනවලු. ඔව් එකනේ ස්වීඩන් වල, එකනේ ඕස්ට්‍රේලියාව, එකනේ එංගලන්තේ, එකනේ ඇමරිකාවේ, ආම කැනඩාවේ. දරුවෝ ටික ඔක්කොම එක ස්කයිප් එකෙන් බුදුන් වඳින හොඳයි. එක වෙලාවක. ඔව්. ඉතින් බලන්න දැන් මේ තාක්ෂණය තාක්ෂණයෙන් නිරයට යන්නත් පුළුවන්, තාක්ෂණයෙන් නිවනට යන්නත් පුළුවන්. තාක්ෂණය ඇත්තෙම අපි හුඟක් වැඩ කරේ තාක්ෂණයත් එක්ක. ඇත්තෙම අපි අධ්‍යාපන කටයුතු කරේ ස්කිල්ස් ඇති කරගත්තේ ඔය බණ ඇහුවේ ඔක්කොම සම්හාමුරුත් එක සම්බන්ධතාව පවත්න්නේ ඔක්කොම මේ තාක්ෂණයත් එක්ක. ඇත්තෙම ඒක හරියට දාගත්තොත් හොඳ පැත්තට යොමු කරන්න පුළුවන්. ඔව් ඇතෙමුණ දැන් මේ පත්‍රිකාවක් වුණත් අපි ඉතින් තාක්ෂණයනේ කරන්නේ. අනේ කරමු තාක්ෂණය කරන්නේ. දැන් මම අද පන්ති ගිහිල්ලා ආවිල තේම අද මේක හැදුවේ. ඔව් හතරට පන්ති වල ලැයිලා ඉක්මනට ඉතින් ඒ කියන්නේ ඇත්තෙම මේ ඒ තාක්ෂණයම හොඳ දේවල් යොමු කරන්න පුළුවන්. ඒකයි. ඉතින් ඒ නිසා මෙන්න මේ දෙක හැකිතා ජීවිතය කරන්න දෙමෝපියන්ට උපස්ථාන කිරීම ඇත්තේ මේ කාතකින් දෙමෝපියන්ගේ ආශිර්වාදය ලබන හේතුව. අනිත් දේ තමයි ඒ දෙමෝපියෝ මිය ගියාට පස්සේ බොහෝ දෙමෝපියන්ගේ ලක්ෂණය තමයි හොඳ පින්කම් කරලා ඉන්න දෙමෝපියෝ යන්නේ හොඳ තැන්වලට, සුගතියට යන්නේ. ඇතැම් විට ඒ ලෝකවල ඉඳගෙන මේ සාමාජ ජීවත් වෙන දරුවන් ආරක්ෂා කරනවා. දරුවන්ට ආශිර්වාදය කරනවා. ඒ විතරක් නෙවෙයි තියෙන වටිනාම දේ. මේ ආත්මයම විතරක් නෙවෙයි. මේට කලින් ආත්ම බව ළමලත් බලාගෙන ඉන්නවා. විතරක් නෙවෙයි උදව් කරනවා අපට. එහෙම ලක්ෂණයකුත් තියෙනවා. මේ සම්බන්ධතාවයේ ලොකු වාසියක් තියෙනවා. අනිද්දේ තමයි ඒ සියල්ලටම වඩා තමන් දෙමාපියන්ට සලකපු විදිය දරුවෝ ටික හොඳට බලාගෙන ඉන්නේ අම්මා තාත්තා කොහොමද සලකන්නේ ආච්චිට සියට කියලා. ඒ විදිහට තමයි සලකන්නේ තමන්ට. දරුවන්ට හුඟක් සලකුවටම දරුවෝ සලකන්නේ නැහැ. දරුවෝ ඒකේ ආදර්ශයට ගන්නෙ දෙමාපිය අම්මට තාත්තට කොහොමද සලකුවේ කියන එක. දැන් නැත්නම් තමන්ගේ ළඟ සලකපු වෙලේ දරුවන්ට ඇහෙන හැටි කියන්න ටිකෙන් ටික. තමන්ට සලකන්නේ කියලා කියන්න ඕනේ. අපි මේ මැසැලක අපි වැන්දේ මෙහෙමයි, අපි මෙහෙමයි කාලේ වයසට ගිහිපලා සැලකුවේ, දන් දුන්නේ මෙහෙමයි වෙනුවෙන් කියලා. ඒ අදහස් හරියට දරුවන් හිතරන්න විදිහට තමන් හැදරෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, දෙමව්පියෝ නැත්නම් දුර නම් ඉන්නේ අඩු ගානේ වැඩිහිටි කෙනෙකුට හරිය වැඩි නිවාසයකට ගිහිල්ලා හරි පුළුවන් වෙලාවකට මේ වැඩිහිටියන් සලකන විදිහෙන් දරුවන්ට හුරු කරන්න එක. ඒක ලොකු ආදර්ශයක්. තුන්වෙනි කාරණය තමයි මිහිරි වචන කතා කිරීම. සන්නහන් සකිල සම්භාසම් කියලා කියනවා ප්‍රිය වචන කතා කිරීම. බුදුදහමේ ප්‍රිය වචන කියලා කියන්නේ මොනවටද? ඈ? ඈ? හිත සැනසෙන වචනද? හිත සැනසෙන වචන ගැන බුදුදහම යගේ කරනවා. නමුත් බුදුදහමෙහි වචනයක් වෙන්න නම්, බුදුදහමෙහි ප්‍රිය වචනයක් වෙන්න නම් ඒකට බලපාන ලක්ෂණ කීපයක් තියෙනවා. ඈ? එකක් තමයි ඒ කතා කරන වචනය සත්‍ය දෙයක් වෙන්නට ඕන. සත්‍ය දෙයක් වෙන්නට ඕන. ඒ වගේ මේ කතා කරන දේ අර්ථ සහිත දෙයක් වෙන්නට ඕන. ඈ අර්ථවත් දෙයක් වෙන්නට ඕන. අර්ථවත් දෙයක් වෙන්නට ඕන. සත්‍ය වෙන්නට ඕන. ඔව් සත්‍ය වෙන්නට ඕන. අර්ථවත් වෙන්නට ඕන. ගියේ නැහැ. ගියේ නැහැ දැන් ඉන්නවනේ. ලැබුවා නෑ නේ. නෑ. කමන්න. එහෙනම් කිව්වට නෑ. සත්‍ය වෙන්නට ඕන, අර්ථවත් වෙන්නට ඕන. ඒ වගේ මේ කනට මිහිරි දෙයක් වෙන්නටත් ඕන, ප්‍රිය දෙයක් වෙන්නටත් ඕන. එතකොට යමක් අපි කියනකොට ඒ කියන දේ සත්‍ය දෙයක් නම්, අර්ථවත් දෙයක් නම්, ප්‍රිය දෙයක් වෙනවා. ඈ සත්‍ය කෙනෙක් ට්‍රූත් වෙන්නට ඕන, ට්‍රූත්ෆුල් වෙන්නට ඕන, මීනින්ෆුල් වෙන්නට ඕන, ඒක ප්‍රසන්ට් වෙන්නට ඕන. මේ තුනෙන් යුක්ත දෙයක් නම් බුදුදහමේ කියනවා ඒක ඕනම වෙලාවක කියන්න කියලා. හරිද? යමක් සත්‍ය නම්, යමක් අර්ථ නම්, යමක් ප්‍රිය නම් ඒක ඕනම වෙලාවක කියන්න. යමක් අසත්‍ය නම්, යමක් අසත්‍ය නම් ඒක අර්ථවත් වුණත්, ඒක ප්‍රිය වුණත් ඒක කියන්න එපා. යමක් අසත්‍ය නම්, යමක් ප්‍රයෝජනයක් නැත්නම් ඒක ප්‍රිය වුණත් කියන්න එපා. හරිද? අසත්‍යවත් නෑ අස. සත්‍යයි නමුත් ඒක නෑ. ඔහොම එන හයක් තියෙනවා. එතකොට මුල් එක තමයි සත්‍ය නම්, අර්ථවත් නම්, ප්‍රිය නම් ඕන වෙලාවක කියනවා. අසත්‍ය නම්, අර්ථවත් නම්, ප්‍රිය නම් ඒක කියන්නේ නෑ. අසත්‍ය නම්, අර්ථයක් නැත්නම් ඒ වගේම අසත්‍ය නම්, අර්ථයක් නැත්නම් අප්‍රියක් නම් කොහොමවත් කියන්නේ නැහැ. ඒ වගේම යමක් තියෙනවා අසත්‍යයි, අසත්‍යයි, ඒ වගේම යමක් කියන සත්‍යයි අර්ථවත් අර්ථවත් ප්‍රියයි ඒක කියන්නේ. ඒ වගේම යමක් තියෙනවා සත්‍යයි, සත්‍යයි, සත්‍යයි අර්ථවත් හැබැයි අප්‍රියයි. සත්‍යයි, සත්‍යයි අර්ථයක් තියෙනවා, නමුත් ප්‍රිය නැහැ. ප්‍රිය නැහැ. බුදුදහම මොකද කියන්නේ ඒකට? කියන්නද එපාද? මේ මේක වැදගත් අවස්ථාවක්. බුදුදහමේ එකක් කියනවා ඒක තමයි, ඒක තමයි වැඩි. මොකක්ද ඒ කාරණය? මොකක්ද ඒ කාරණය? යමක් සත්‍ය නම්, යමක් සත්‍ය නම්, යමක් අර්ථවත් නම්, යමක් ප්‍රිය නම් ඒක ඕන වෙලාවක කියන්නේ. යමක් සත්‍ය නම්, යමක් අර්ථවත් නම් ඒක අප්‍රිය වුණත් කියන. ඒක අප්‍රිය වුණත් සුදුසු තැන බලලා, සුදුසු තැන බලලා, සුදුසු තැන බලලා කියන්නේ. නැත්තම් ගුටි ගන්න වෙනවා. තමන් ශක්තිමත් ඉන්න වෙලාවක කියන්නේ. මොකද ඒකට හේතුව බුදුහාමුදුරුවෝ සඳහන් කළා, බුදුහාමුදුරුවෝ දේවදත්ත නිර යන බව කිව්වා. ඒක දේවදත්ත කිසි විදිහක ප්‍රියුණේ නැහැ අහන්න. දේවදත්ත විතරක් නේ, දේවදත්තට පක්ෂව හිටිය 250ක හාමුදුරුවෝ. එයා කවුරුවත් කැමතුන්නේ නැහැ ඒක අහන්න. ඒ විතරක් නෙවෙයි දහස් ගණනක අනුගාමික ගිහි පිරිසක් හිටිය දේවදත්තට. එයා කවුරුවත් ප්‍රිය වුණේ නැහැ කහන්න. නමුත් බුදුහාම ඒක කිව්වා. ඇයි කිව්වේ? අනිත්‍යයට යහපත වෙන්න. මොකද අනිත් බොහෝ දෙනේ කර්ම මාර්ගයට ගිහිලා අපායේ යන හින්දා ඒ අය මුදව ගන්න මේ දේ අප්‍රිය වුණත් අප්‍රිය වුණත් ඒක සත්‍ය නිසා ඒක අර්ථවත් නිසා බුදුහාම ඒක කිව්වා. ඒ නිසා සත්‍ය නම් අර්ථවත් නම් ප්‍රිය නම් ඕන වෙලාවක කියන්න සත්‍ය නම් අර්ථවත් නම් අප්‍රිය නම් සුදුසු වෙලාව බලලා සුදුසු වෙලාව බලලා සුදුසු වෙලාව බලලා කියන්න නැත්නම් ගුටි ගන්න වෙනවා. ඔව්. මේක තමයි බුදුදහමේ තියෙන වචනේ පිළිබඳව තියෙන ඩිසිප්ලින් එක. මේක වෙන කිසිම දහමක නැහැ. බුදුදහමෙහි වචනේ ප්‍රිය වචනයක් වෙන්නේ hina වෙච්ච තරමට නෙවෙයි. වචනේ මෘදු වෙච්ච තරමට නෙවෙයි. කෙනෙකුට ඕනං hina වේවි ලස්සන වචන වලින් බොරු කියන්න පුළුවන්. ලස්සන වචන වලින් අනිත්‍ය මුලා කරන්න පුළුවන්. ලස්සන වචන වලින් අනිත්‍යට හින්ට් එකක් ගන්න පුළුවන්. ලස්සන වචන වලින් අනිත්‍ය සමච්චලටපත් කරන්න පුළුවන්. ලස්සන වචන වලින් අනිත්‍ය උපහාසයට ලක් කරන්න පුළුවන්. නමුත් බුදුදහමෙහි ලස්සන වචන උනායි කියලා අගය කරන්නේ නැහැ ඒක. ප්‍රියමනාප වචන උනායි කියලා මේක මිහිරි වචනයක් කියලා කියන්නේ නැහැ. මිහිරි වචනයක් වෙන්න නම් මෙන්න මේ ලක්ෂණ දෙක අනිවාර්යෙන් තියෙන්න ඕන. සත්‍ය බව සහ අර්ථවත් බව. සත්‍ය උනත් අර්ථවත් නම් අර්ථවත් නොවේ නම් කියන්නේ මේක වැඩක් නැහැ. අපි කොච්චර දේවල් නොකිය ඉන්නවදනේ? සත්‍ය තමයි නම තර්කවත් නෑ. ඒලාට කියලා වැඩක් නෑ. කියන්න ඕනේක අර්ථවත් දෙයක් නම. ඔව්. සමහර අසභ්‍ය දේවල් කොච්චර තියදනේ? ඒව සත්‍ය නමුත් අපි කියන්නේ නෑ. ඔව්. ඒව අවශ්‍ය නෑ කියලා. ඒ නිසා මෙන්න මේක තමයි මේක ඇතුළත් වෙන්නේ මතක තියාගන්න අභය රාජකුමාර කියන සූත්‍රය. මොකක් සූත්‍රය? අභය රාජකුමාර කියන සූත්‍රය. මේක ඉතාම වැදගත්. මේ සූත්‍රයේදී එක්තරා රජකුමාරයෙක් එනවා බුදුහාඳුරු අමාරුවේ දාන්න එන්නේ. අභයරාජ කියන කුමාරයා තමන්ගේ දරුවත් වඩාගෙන එන්නේ. මෙයා නිගණ්ඨනාත පුත්තගේ හෝ මක්කලි ගෝසාලගේ මෙයා මේ අනුගමිකෙක්. මෙයා එන්නේ බුදුහාඳුරට උපතෝ කෝටික ප්‍රශ්නයක් අහලා දෙපැත්තකින් හිර කරන ප්‍රශ්නයක් අහලා බුදුහාඳුර වටන්න එන්නේ. මෙයා අහනවා දරුවත් වඩාගෙන ඇවිල්ලා දැන් මෙයා අහන්නේ ඉන්නේ බුදුහාඳුරෙන් අහන බුදුහාඳුරේ ඔබහන්සේ හැම වෙලාවෙම ප්‍රිය වචනද කතා කරන්නේ කියලා. හැම වෙලාවෙම ප්‍රිය වචනද කියලා කිව්වොතින් ඇයි එහෙනම් ඔබ වහන්සේ දේවදත්තට බැන්නේ කියලා අහන්නේ මේ ඉන්නේ. හැම වෙලාවෙම ඔබ වහන්සේ ප්‍රිය වචන කතා කරන්නේ නැහැ කියලා කිව්වොතින් එහෙනම් ශ්‍රාවකයන්ට ප්‍රිය වචන කතා කරන්නේ කියලා කියන්නේ ඇයි කියලා අහන්නේ මේ ඉන්නේ. ওই ප්‍රශ්න දෙකෙම හිර කරන්න බලාගෙන ඉන්නේ. එතකොට මෙයා දරුවෙකුත් වඩාගෙන ඉන්නේ බුදුහාඳුරෙන් අහන බුදුහාඳුරනේ ස්වාමීනි ඔබ වහන්සේ හැම වෙලාවෙම ප්‍රිය වචනද කතා කරන්නේ කියලා. බුදුහාඳුර එක විට උත්තරයක් දෙන්නේ නැහැ. බුදුහාරු මියාගෙන් ප්‍රශ්නයක් අහන ඊට පස්සේ මියා ඊට පස්සේ අඳුන් ගොඳුන් වෙනවා. මොකද ප්‍රශ්නයක් අහන්නේ ඔබ දැන් දරුවා අතේ වඩාගෙන ඉන්නේ. ඔය දරුවා ඇතැම් විට දරුවට හානියක් වන දියක් අතේ දා ගන්නවා. උගුරේ දා ගන්නවා. දාපු වෙලාවේදී ඔබ මොකද කරන්නේ? කියනවා ස්වාමීනි මං දරුවට හානියක් නොවන දරුවට නොරිදෙන විදියට ඇඟිලි දෙක හිමීෙන් දාලා ඒක එළියට ගන්නවා කටින්. ඔබට එහෙම දරුවට වේදනාවක් ඇති නොවන විදියට ගන්න බැරි නම් ඔබ මොකද කරන්නේ? ස්වාමීනි මම ඇඟිලි දෙක ඇතුළටම දාලා දරුව අඬද්දි හරි ලේ ආවත් මම ඇඟිලි දෙක ඇතුළට දාලා එළියට ගන්නවා කියන එක. බුදුහාමුදුරු කියන මාත් ඒ වගේ තමයි. ඔව්. මම හොඳින් කියලා බලන්න පුළුවන්ද කියලා. ඔව් හොඳින් කියලා බලන හදාගෙන බැරි නම් මම හිත රිදුනත් දැඩිව හරි කියනවා කියලා. මමත් ඒ වගේ කියනවා. කිව්ව ගමම හරියට උත්තරේ කයි. ඔව් යාට දෙපැත්තෙම හිර කරන්න බැරුණු බුදුහාමුදුරු. මේ වගේ ඉතාම සියුම් විදියට බුදුහාමුදුරු අවශ්‍ය වෙලාවට ඒ ඉහළම දේ ඉහළම විදියට කියලා තියෙනවා ඒක. ඒ නිසා මේවා කියනකොට දැන් වරක් ඇත්තේ මම බුදුහාමුදුරන්ගෙන් ඔය වගේම ප්‍රශ්නයක් ඇහුවා. දැන් මේ ඇත්ත ඇත්තේ මේව දැනගන්න ඕනේ වැඩවල. එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුහාමුදුර ළඟට ඇවිල්ලා ඇහුවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේ කාටත් සලකන එකම විදියටද කියලා. දැන් බුදුහාමුදුර රජවරුන්ට දේශනා කළා තියෙනවා දානය, ප්‍රිය වචනය, අර්ධසරියාව, අර්ථචර්යාව සමානාත්මතාවය. කාටත් ඒ වගේ සලකන්නේ කියලා රජ කෙනෙකුට කියලා තියෙනවා. රටවැසියෝ කාටත් ඒ වගේ සලකන්නේ කියලා. බුදුහාඳුරගේ මේ බ්‍රාහ්මණය අහන්නේ මොකද්ද? බුදුහාඳුරේ ඔබ වහන්සේ ළඟට එන හැම දිනාටම ඔබ වහන්සේ මුණ ගැහෙන හැම දිනාටම එක වගේද ඔබ වහන්සේ සලකන්නේ? එක වගේ කාලයක්ද කැපවීමක්ද හැම දිනාටම කරන්නේ කියලා ඇහුවා. බුදුහාඳුර මොකද කිව්වේ? මොන වගේ උත්තරයක් සාමාන්‍යයෙන් දෙන්නේ? බුදුහාඳුර කුඹුරු කීපයකට උපමා කළා. එක කුඹුරක් තියෙන ඉතාම ශස්ත්‍රීයයි. වගා කරපු ගමන් හොඳටම වගා වෙනවා. දක්ෂ ගොවියෙක් නම් මුලින්ම වගා කරන්නේ මොන කුඹරද? අර හොඳ සස්ත්‍රීක කුඹර. දක්ෂ ගොවියෙක් ඊළඟට වැඩ කරන්නේ අර හොඳම කුඹර වැඩ කළා ඉඩ තියෙනවා නම් ඊළඟට දෙවෙනි මට්ටමේ මධ්‍යම මට්ටමේ තියෙන කුඹර තමයි ඊළඟට වගා කරන්න වෙලා තියෙනවා නම්. ඒකත් වගා කරලා ඉවර වෙලා අනිත්‍යමට තියෙන තුන්වෙනි කුඹර ඉතාම නිසර කුඹරක් කිරිමැටි කුඹර. මේ කුඹුරු දෙකම වගා කළ වෙලා තියෙනවා නම් එයාට අර දක්ෂ ගොවිය මොකද කරන්නේ? අර තුන්වෙනි කුඹරටත් වගා කරනවා. හැබැයි තුන්වෙනි කුඹරට යන්නේ මේ දෙක වගා කළා වෙලා තිබුණොත්. දෙවෙනි කුඹරට යන්නේ මේකට වගා කළා වෙලා තිබුණොත්. බුදුහාමුදුරු කෙනා මාත් ඒ වගේ. මං වැඩිපුර ශ්‍රමයක් කැප කරන්නේ, මං වැඩිපුර කාලයක් වැය කරන්නේ මං ගැන විශ්වාසය තියලා තමන්ගේ දරුවන්, ස්වාමි භාර්යාවන්, තමන්ගේ රාජ්‍යයන්, තමන්ගේ රජකම් ආදිය දාලා මං වෙනුවෙන් පැවිදි වෙච්ච පිරිසක් ඉන්නවා. මං ගැන විශ්වාසය තියලා මං මගේ ශාසනේ පැවිදි වෙච්ච පිරිසක් ඉන්නවා. මගේ කාලයෙන් වැඩිපුර වෙලාවක් මං වැය කරන්නේ මා උදෙසා පැවිදි වෙලා ඉන්න භික්ෂු භික්ෂුණී දෙපිරිසට කියලා. මං වැඩිපුර කැපවෙන්නේ අය වෙනුවෙන්. මොකද ඒ අය මේ සියලුම දේවල් සම්පත් අත්හැරලා මං වෙනුවෙන්, ඒ නිසා මගේ යුතුයකමක් තියෙන මේ අය වෙනුවෙන් වැඩි කාලයක් කැප කරන්න. දෙවනියට මං වැඩිපුර කාලයක් කැප කරන්නේ කාටද? මටත් මේ භික්ෂු සංඝයාට සිව්පස්යෙන් උපස්ථාන කරන ගිහියන්ට කියලා, දායකයන්ට කියලා. දායකයන් වෙනුවෙන් තමයි ඊළඟට කාලය කැප කරන්නේ. එහෙමත් කාලය කැප කළා මට වෙලා තියෙනවා නම් මම වෙනත් සාසන රාය වෙනුවෙන් ඒ අය හමු වෙන්න යනවා, ඒත් එක කතා බහ කරනවා, ඒකට උපදෙස් දෙනවා. ඒ නිසා මම කාටත් එක වගේ සලකන්නේ නැහැ කියලා. බුදුහාමුදුර හැම දෙනා කෙරෙහි මෛත්‍රිය පැතිරුවා. නමුත් ඒක ගැටලුවක් නැහැ. ඔව් බුදුහාමුදුර දේවදත්තටත් රාහුල කුමාරයටත් එක වගේ සෙනෙහසකින් බැලුවේ. නමුත් කාලය කැප කිරීමේදී, ශ්‍රමය කැප කිරීමේදී බුදුහාමුදුර වැඩි බරක් දාලා තින අර විදියට. ඒත් මෙන්න මේ වගේ උපදේශ රැසක් බුදුදහම තුල අපට තියෙනවා. ඇත්තෙන්ම මේව ඉගෙන ගන්න එක පැත්තකින් නිවන් දකින විතරක් නෙවෙයි. ඇත්තෙම එදිනෙදා ජීවිතය අපට අපේ ජීවිතය සාර්ථක කරගන්න ඉතාම වැදගත් කරුණු ටිකක් මේවා. ළමයි ගැටලුවක් නෑ. ඔව් බය වෙන්න එපා. එන්න දොර ඇරලා තිබුණත් කමන්නේ. මේ ඊළඟට මිහිරි වදන් කියන එක අන්න ඒ වගේ අපි තේරුම් ගන්නට ඕන. මිහිරි වචනයක් වෙන්නේ අපි බුද්ධිමත් වෙන්නට ඕන. කෙනෙක් හුඟක් hina වෙලා මිහිරි වචන කතා කරාට ඔව් අපි පරිස්සම් වෙන්න ඕන. ඔව් දැන් මේ සමාජය එහෙම තමයි, අකරත දෙනවා බදා ගන්නවා එහෙම තමයි. මේ සමාජය හුරු වෙලා තියෙන හැමයි. ඒක වරදක් නෙවෙයි. නමුත් අපේ සමාජයේ තමයි, අපේ සමාජයේ කෙනෙක් ඇත්තෙම එයා ඉන්න මූඩ් එකෙම තමයි ඉන්නේ. යා අමුතුවෙන් පෙන්නන්නේ නැහැ ඇත්තෙම. එයා හිතේ අමනාපයක් නැහැ. එයා අමනාපෙම තමයි ඉන්නේ. එයා අතරත් දෙන කැමති නම් අතරත් දෙන්නේ නැහැ. එයා හිතේ එකක් තියාගෙන එකක් කරන්නේ නැහැ. එයා ඔව් ඒක අන්න ඒක තමයි. අපි අවංක සමාජයක් ඇත්තෙම. අපේ ලක්ෂණ ඒක. අපි අකමැති බව නම් ප්‍රකාශ කරන කොහොම හරි. වචනේ නැති වුණත් තමන්ගේ ඔව් තමන්ගේ මේ බොඩි ලැන්ග්වේජ් එකකින් හරි පෙන්නනවා. ඒක තමයි ලක්ෂණය. ඔව් ඒක තමයි හොඳ ඇත්ත. එතකොට පහසුයි අපේ ජීවත් වෙන්න. අපි දන්නවා යා මොන වගේ කෙනෙක්ද කියලා. අපි ආකල්පයත් එක්ක එහෙම තමයි ඉන්නේ. එතකොට ඊළඟ දේ තමයි පේසුනේයා පහේ නම් පිසුණු බස් කේලම් කීමෙන් වැලකෙල ඉඳීම. මේක ඉතාම වැදගත් දෙයක්. ඇතැම් විට අපි කේලම් කියලා හිතන්නේ නැහැ. යම් යම් අයගේ තොරතුරු වලදී අපි තොරතුරු හුමානු කරගන්න පුද්ගලව ගැන. නමුත් මේක කේලම් අම්බවට යනවා ඇත්තෙන්ම. ඒ නිසා හරිය පරිස්සම් වෙන ඕන පුද්ගල ගැන විවේචන කරද්දී, පුද්ගල ගැන කරුණු සාකච්ඡා කරද්දී අපි හොඳ හිතින් කළත් ඇතැම් විට කේලමක් වෙන්නත් පුළුවන්. හරිය පරිස්සම් වෙන්න ඕන. කියන්නේ පායක නෙවෙයි. කියන්නේ පායක නෙවෙයි අපි. එහෙනම් අපිට කතා මොකද කතා කරන්නේ ඉන්න වෙන්නේ එහෙනම්. එහෙම නෙවෙයි ඇත්තෙම. අපි බුද්ධිමත් වෙන්න ඕන. ඒ අවශ්‍ය වෙච්ච වෙලාවට අවශ්‍ය දේ බුද්ධිමත් විදිහට කියන්නට ඕන. ඒ දේ කියන එකෙන් අනිත් අය ભેද වෙනවනම් ඒක කියන්න හොඳ නැහැ. ඒකයි. කතා නොකර ඉඳීම බුදුදහම අගය කළා නැහැ. කියලා තියෙන නිතරම පච්චවේකීත්වා පච්චවේකීත්වා වාචාය කම්මං කාතබ්බං හිතලා හිතලා හොඳට සිහි කළ නුවණින් යමක් කතා කරනවා නම් කතා කරන්න කියලා. ඒක ඊටාම වැදගත් දෙයක්. ඒ නිසා තියෙනවනේ දැන් ඇත්තෙන්ම කේලම් කියලා පුද්ගලෝ බේද වුණොතින් ඇතැම් විට ඒ බේදය සසරණම යනවා. ඒ කටියට ඒකයි ඇතැම් විට ඊටාම සමගියෙන් ඉන්න අය ඉන්න සසරම එනා ඉන්නවා. දැන් ඔකට හොඳ කතාවක් තියෙනවා. මේ බුදුහාමගේ කාලේ හිටිය මේ කුණ්ඩදාන කියලා හාමුදුරුවෙනි, කුණ්ඩදාන කියලා හාමුදුරුවෙනි හිටියා. මම හිතන්නේ මීට කලින් තියෙන හාමුදුරුවෙනි කියලා තියෙනවා. ඒ හාමුදුරුවන්ගෙන් කියන්නේ මේ ඒ හාමුදුරුව යම් කිසි තැනකට යනවා නම් යන යන තැන් වලට ගෑනු කෙනෙක් යනවා වගේ පේනවා. බලාගෙන ඉන්නට පේන්නේ මේ ගෑනු කෙනුත් ළඟම එනවායි කියලා. ඔව් මේ හාමුදුරුව කෙනෙක්. නෑ හාමුදුරන්ට පේන්නේ නෑ. අනිත් ඇට පේන්නේ. අනිත් ඇට පේනවා මේ ගෑනු කෙනෙකුත් එක යන්නේ කියලා. ඈ ඇත්තටම මොකද ස්වභාවය? එහෙම ගෑනු කෙනෙක් නෑ ඇත්තෙන්ම. මේ කර්ම විපාකයක් නේ. කර්ම විපාකයක්. කර්ම විපාකෙන් රූපයක් මවල දෙනවා බලන ඇයට පේනවා මේ කෙනෙක් ඉන්නවා වගේ. ඇත්තෙන්ම හිතන්න එපා මේ පේන ලෝකේ සත්‍ය ලෝකේ කියලා. මේ මේ දැන් මේ හැට පේන ලෝකේ සත්‍ය ලෝකේ කියන්නේ මේ අපේ කර්මයට අනුරූපව මවල දීපු ලෝකේ තමයි මේ දැන් පේන්නේ. මේ පැත්තෙන් කර්මය වෙනස් වෙච්ච ගමන්ම මනසත් එක්ක ඇසේ කර්ම වෙනස් වෙච්ච ගමන් මේ රූප වෙනස් විදියට පේන්නේ. සම්පූර්ණ වෙනස් වෙනවා. දැන් ප්‍රේතයෙකුට මේ බිත්ති බිත්ති වැදිනේ පේන්නේ. එයාට යන්න පුළුවන් මේක. එයාගේ කර්මය අනුව එයාට මේක මේ බැරිය එකක් වෙන්නේ නැහැ එයාට. එයාට යන්න පුළුවන් මෙතනින්. දෙවියන්ට ඈත දේවල් ඇහෙනවා. අපට ඇහෙන්නේ නැහැ. ඒ කර්ම ශක්තිය අනුව නිර්මාණය කරපු දෙයකින් තමයි මේ ලෝකේ අපි මේ ඉන්නේ. ඒ නිසා තමයි සමහර අය මරණාසන්න මොහොත වන විට දැන් අපි මීට කලිනුත් කියලා තියෙනවා තමන්ට කැමති කෙන අරන්ගෙන දරුවට කෑ ගහන මෙන්න මාව මරන්න එනවා කියලා. එයාට අර දරුව පේන්නේ මරණ එනවා වගේ. ඇත්තෙම මේ කන ටික අරගෙන මේ ඉන්නේ. එතකොට මතක තියාගන්න මේ පේන ලෝකේ නෙවෙයි සැබෑ ලෝකය. මේ පේන ලෝකේ විද්‍යා කියන පරීක්ෂණ බැලුවොත් පේනවා එක වගේ තමයි පේන්නේ. අපි කාගේ කර්ම නිකන් සමාන නේද? නමුත් පොඩ්ඩක් හරි මේ පැත්තේ වෙනස් වෙච්ච ගම මතක තියාගන්න මේ ඔක්කොම වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් මේ පේන ලෝකේ මීට වඩා දිනු කරගන්න පුළුවන් මනස දිනු කරගත්තොත් ඒ වාසියක් තියෙනවා. ඇතැම් විට බ්‍රහ්ම ලෝකයන්ගේ මට්ටමට දිනු කරගත්තොත් මෙහි ඉඳගෙන බ්‍රහ්ම ලෝකෙ මෙත් වෙන ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකේ සුව ටික මෙතන ඉඳන් විඳින්නත් පුළුවන්. බ්‍රහ්ම ලෝකේ සුව ටික මෙතන ඉඳගෙන විඳින්නත් පුළුවන්. මනස පිරුණු වතින් නිරේ දේවල් ටික මෙතන ඉඳන් ඉඳ ගන්න පුළුවන්. ඉතින් හොඳ කල්පින් තමයි සතිපට්ඨාන කිව්ව හැබැයි අවුරුදු ගානක් දවස් 20. ඔය අර හොඳ පැත්තේ තමයි එකෙන් පේන්නේ. හොඳ පැත්තට යොමු වෙච්ච කෙනෙක් බවයි පේන්නේ එකෙන්. ඔය ඒ වගේ ඇත්තම දෙපැත්තම තියෙනවා. මේ මේක තමයි සත්‍ය ඇත්තෙම. ඒතකොට අපි කුණ දාන හඳුර ගැන කිව්ව ඇත්තෙම මේ පිසුනා වාචා වලින් ගියේ ඇත්තෙම. එතෙන් ගියේ මේක. හේතුව මොකක්ද දන්නවද? මේ කර්ම විභාගය මොකක්ද දන්නවද? මීට ඉස්සෙල්ලා ආත්ම භාවයක දැන් මේ සිද්ධිය දැන් උනේ මේ කුණ දාන හඳුරිටේ මේ ගෞතම සාසනේ මේ සිද්ධිය උනේ මේකේ කර්මය උනේ කාශ්‍යප බුදුහමන කාලේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඊටාම සමගි හාමුදුරු දෙන්නේ කිටියා. හාමුදුරු දෙන්නේ කිටියා. මේ දෙන්න හැම තැනම එකට යන්නේ. හැම තැනම පින්න පාදි කරන්නේත් එකට, ඈත දුර ගියත් යන්නේත් එකට, බණකට ගියත් යන්නේ එකට. හරියම සමගි මේ හාමුදුරු දෙන්න. දවසක් ද මේ දෙන්න දුර ගමනක් යනකොට එක හාමුදුරු කෙනෙකුට ওই වැසිකිලි ගැසිකිලි යන්න ඕන වුණා. ඒ හාමුදුරු ඉතින් කැලේ මාර්ගයේදී තැනකට ගියා. මේක බලාගෙන හිටිය දෙවි කෙනෙක් දැක්ක මේ දෙන හුවා සමගී කියලා. කාලයක් තිස්සේ ඉන සමගියක් කියලා දැනගත්තා. මොකක්ද කළේ? මෙයාට ඕන වුණා මේ දෙන බිඳවන්න. සමහර දෙවරු එහෙම කරනවා. ඒකයි. දෙවරුත් කරනවා, මේ පල්ලෙහාත් කරනවා. එතකොට මොකක්ද කළේ? අර හාමුදුරුවෝ ටිකක් කැලේට ගිහලා ඒ ටිකක් එන්න පරක් වුණා. කොහොම හරි තමන්ගේ ශරීර කෘත්‍ය කරන්න පරක් වුණා. මේ දෙවිය මොකද කරේ? කාන්තාවගේ රූපයක් මවාගෙන අර හාමුදුරු එළියට එනකොට නිකන් කාන්තාවක් විදියට ඇඳුම් මාරු කර කර එන විදියට සැලැස්සුවා. ඇඳුම් ඇඳගෙන ඇඳ ඇඳ එන අර නිකන් වැඩ දිදියක් හැතිරිලෙනා වගේ දෙවිය කරේ මනුස්ස රූපයක් මවාගෙන අර හාමුදුරන්ට පේන විදියට සැලැස්සුවා. මේ දෙන්නම හරියම සිල්වත්. අර හාමුදුරු මේක දැක්කෙත් නැහැ. ඒ ආපු හාමුදුරු දැක්කෙත් නැහැ. ඒ හාමුදුරු කිසිම එහෙම දෙයක් උනේත් නැහැ. නමුත් අර බලාගෙන ඉති හාමුදුරු මොකද කිව්වේ? බලන්න මේ ඔබ මෙහෙම ගෑනු කෙනෙක් එක්ක නේද? මේක ගැළපෙන්නේ නැහැ, සීලයට ගැළපෙන්නේ නැහැ කියලා දවස ආරෝපණය කළා. ඊට පස්සේ මොකද? මේ දෙන්නම මෙහෙම ඉතින් දැන් වාදිවාද වුණා. අර හාමුදුරු කිව්වේ කොහොමද? නෑ මං කවදාවත් එහෙම දෙයක් කළේ නෑ කියලා අවංගව කිව්වා. කොහොමද? ඊවත් අර හාමුදුරු පිළිගත්තා. දෙවරම දැක්කනේ දැන්නේ. ඇස් ඒක තමයි දැක්කදී ඉතින් නැහැ කියන්න බෑනේ ඉතින්. ඉතින් කිව්වා නෑ නෑ එහෙම වෙන්නේ කොහොමද මම හොඳටම දැක්කනේ ඔබ නැහැ කියන්නේ අයි බොරුත් කියනවා දැන් කියලා. ඊට පස්සේ කිව්වා. ඊට පස්සේ මේ දෙනම වාදි වාද වේවි කොහරි පන්සලටම ගියා. ගිහිල්ලා ওই හාමුදුරන්ල විනය කර්ම කරන සීම මාලිකයක් කියලා තියෙනවා ඒ මාසයකට සැරයක් වගේ රැස්වල විනය කර්ම කරන ස්ථානයක් තියෙනවා. ඒ තියෙන රැස් වෙච්ච වෙලාවේ අර හාමුදුරුව අර දැකපු හාමුදුරුව මේ ගැන සංඝයා ඉදිරි දෝෂාරෝපණය කළා. මේ වගේ දෙයක් මේ හාමුදුරුවන් ඇතුළු වුණා මේ හාමුදුරුව දැන් දුස්සීලා කියලා. ඊට පස්සේ අර දෙවියට දැන් ඉන්න බෑ දැන් යා දැනගත්ත දැන් මේ සංඝ වේදයකට යන්නේ මේක. මහා විශාල හානියකට යන්නේ මේක. ඊට පස්සේ අර දෙවිය මේ හාමුදුරුව ඉදිරියේ පෙනී සිටි දෙවි කෙනෙක් ඉදිරියටම කිව්වා මේ හාමුදුරුවන්ගේ කිසිම වරදක් නැහැ. මමයි මේක කළේ මට හිතුණා මම විහිළුවටයි මේක කළේ. මම හිතුවේ නැහැ මෙච්චර දුර දෙගියයි කියලා. මේක මම කරපු දෙයක් මේ හාමුදුරන් ඇතුලේ කිසිම වරදක් නැහැ කියලා දෙවියම පෙනී සිටලා කිව්වා. හාමුදුරන් සංඝයාටම කිව්වා. නමුත් මොකද උනේ අර හාමුදුරු දෙනගේ කලින් තිමිච්ච සමගි ආයතු උනේ නැහැ. ඇති උනේම නෑ හදාගන්න බැරි උනේ ඒක. අන්න ඒ අකුසලයේ මේ. ඒ අකුසලයේ තමයි. ඔය ඒ දෙවිය තමයි මේක. ඒ දෙවිය දැන් මනුස්සයා ඊයා හැබැයි පින් කරපු කෙනෙක්. ඒ නිසානේ දිව්‍ය ලෝකෙ තියෙන්නේ. මේක නිකන් විහිළුවට වගේ කලින්. දුර දිගයි කියලා හිතුවේ නැහැ මෙච්චර. ඊට පස්සේ මොකද උනේ? මෙයා දැන් කොහම සතර ඇවිල්ලා කොමාරී එකෙනුත් මම හිතන්නේ දුක් විඳලා තියෙනවා. ඒකට අපායේ දුක් විඳලා තියෙනවා. අර පින නිසා නැවත මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපේ බුදුහමරෙන් කාලේ මෙයා මහණුණා. මහණුවාට අර කර්ම ඉස්මතු වුණා. කර්මය ආව ඊට පස්සේ කර්මය මොකද මහණිච්ච දවස ඉඳලාම පේන්නේ අනිත්‍යයට පේන්නේ මේ ගෑනු කෙනෙක් එක යන්නේ කියලා. හැම තැනම මිනිස්සු බණින යන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි බලන්න. හැබැයි රහත් වුණු ගාම ඉවර ඉවරණ එක. රහත් වෙන කමිතර ඇති වුණේ. රහත් වුණාට පස්සේ ගලින් මතුරු දහම් වුණේ. කර්මය ඇති ඉවර ඉවරුණා. අන්න ඒක ඇකියු ඇත්තෙම ඈ පොඩි දෙය යන දුරයි. ඔව් යන දුර. ඇත්තෙම මේක තමයි අපි කියන්නේ ඇත්තෙම අපිට මේ පේන ලෝකේ දැන් මේ දරුවන්ගේ දේ වුණත් ඇත්තෙම අපේ පින වැඩි නිසා දරුවන් හොඳ නිරෝගී හොඳ ලස්සනයි කියලා මෙහෙම පේන්නේ අපේ පින වැඩි වෙනවත් එක්කම. හැබැයි අපේ පින මේ පැත්තෙන් අඩු වෙනවත් එක්කම අඩු වුණොත් ඉතින් බැරි වෙලාවක්. එහෙම වෙනවා කියලා අපි කියන්නේ නැහැ. අඩු වුණොත් අර පැත්තෙන් කරදර ටිකක් වගේ අපිට පේන්නේ. මෙහි පින වැඩි වෙන්න දරුව හොඳට දිනු වෙනවා මේ පැත්තට කියන්නේ. ඒ නිසා හැකිතාක් මේ පැත්ත ටික අපි වැඩි කරගන්නට ඕන. නැත්නම් මේ පැත්තෙන් දුක් ටික එනවා. හැබැයි වාසියක් තියෙනවා කර්මහන් රූපව මේ පැත්තෙන් දුක් ටික ආවත් මෙහෙන් ඉහලටම දිනු කරොතින් එයාට මේ දුක් ටික එන්නේ නැහැ. එයා මගේ කියලා මේ ටික ගන්නෙ නැහැ. දරුව ටික වුණත් දන්න දරුවනොත් මේ කර්මයේ භුක්ති විඳින සත්වෝ ටික අපිට පාලනය කරන්න බෑ මේක. දැන් අපි කියවනේ අර කුමාරයෝ දෙන්නේ කර පැදුරේ වාඩිල ඉන්න කුමාරයා ඇඳින කුමාරයයි. ඔතනත් තියෙන සතර මහා භූත රූප මෙතනත් තියෙන සතර මහා භූත රූප කියලා කිව්වේ. අර කොසරයිතුමාගේ මාලිගාවේ ඉපදිච්ච ළමයි දෙන්න. එතකොට ඒ දෙන්නට අර ප්‍රඥාව දිනු කරපු කෙනාට ඇඳේ හිටියත් එකයි බිමේ හිටියත් එකයි. අන්න ඒක දැන් මනස දිනු කරවතින් තියෙන වාසිය තමයි දරුවෝ සැපවින්දත් එක ගානයි දුක්වින්දත් දුක්කිට ගෙන්නේ නැහැ. ඔව් දැන් අපි ඉන්න මට්ටමේදී අපිට එහෙම බෑ ඇත්තෙම. දැන් දරුවෝ ටික හොඳට හිටියොත් විතරයි අපි සතුට වෙන්නේ. දරුවෝ අකීකරුණොත් හරි අසාර්ථකුණොත් හරි අපි දුක් වෙනවා. මෙන්න මෙතෙන්ට තමයි බුදුදහමෙන් අපිට වාසිය ගන්න ඕනේ මෙන්න මේ ටිකට. මේ වාසිය අපිට ගත්තොත් ඉහිලට අපි බාහිර දේවල් වලින් දුක් සැප විඳින්නේ නැහැ. අපි ඊට වඩා මනසින් ඉන්නේ. මේකට තමයි අපි මේ උපරිම වාසිය ගන්න අපිට බෞද්ධයන්ට විතරයි මේ වාසිය තියෙන්නේ. අනිත් ලෝකේ කොච්චර ආගම් තිබුණත් අනිත් හැම දෙයකින්ම වාසිය ගන්නේ බාහිර දෙකින්. පිටතට ටික වෙනස් කර කර තමයි වාසිය ගන්නෙ. බාහිර ටික ලස්සනට තිබුණොත් විතරක් සතුටෙන් ඉන්නේ. අපිට තියෙන වාසිය තමයි බුදුහාඳුරගේ ශ්‍රාවකයන් හැටියට තියෙන වාසිය තමයි බාහිර ටික කොයි පැත්තේ තිබුණත් එයා සතුටින් ඉන්නේ. එයාට බාහිර දේවල් වලින් වෙනසක් කරන්න බෑ එයාට. එතකොට අපි මෙතන කිව්වේ මේ පිස්සුනා වාචා කිව්වේ මේ ભેද කරන එක ඇත්තෙම මේවා අපේ ජීවිතවලදී වෙන්න පුළුවන්. අපි තාම කල්පනාවෙන් තමයි පුද්ගලව ඇසුරු කරනකොට අපි කටයුතු කරන්න ඕන. අනිත් දේ තමයි මච්ඡේර විනයේ යුත්තම් මසුරු මල දුරු කරන්න ඕන. ඒ කියන්නේ එක පිට අපිට ලෝභය නැති කරන්න බෑ. ලෝභයයි අභිජ්ජහවයි කියලා දෙකක් තියෙනවා. අභිජ්ජහ කියන්නේ දැඩි ලෝභය. ওই ග්‍රීඩ් කියන එක. ඩිසයර් එක එකපාර නැති කරන්න බෑ. දැන් කැම බීම ගන්න එක ඩිසයර් එකක් ඇත්තෙම. ඔව් ඩිසයර් එකක්. ඔව් ඩිසයර් එකයි ග්‍රීඩ් එකයි දෙකක්. දැන් අපි බෙහෙත් ටිකක් ගන්නේ ග්‍රීඩ් එකෙන්ද? බෙහෙත් ගන්නේ ග්‍රීඩ් එකේ නමුත් ඩිසයර් එක තියෙනනේ. අන්න ඒ වගේ තමයි ඔය. එතකොට අපි මේ දේවල් පරිහරණය කරන්නේ අවශ්‍යතාවය සඳහා විතරයි. දැඩි ආසාවෙන් නෙවෙයි. ඇත්තෙම අපි දිනු වෙන මෙන්න මේ තත්ත්වයට යනට කෑමක් උනත් ගන්න ආසාවෙ නෙවෙයි අපි දිනු වෙනකොට. අවශ්‍යතාවය විතරයි ගන්නෙ. ඇත්තෙම මානසිකහට දිනු වෙනකොට කැම ගන්න එකයි බෙහෙත් ගන්න එකයි සමාන වෙනවා අපි. බෙහෙතක් ගන්නවා වගේ හිතලා තමයි කැම ගන්න ඊට පස්සේ. ඔව් ඒ කියන්නේ දකින දකිනලාට කැමට යන්නේ නැහැ ඇත්තෙම. අවශ්‍යතාවයක් වුණත් තමයි කැම ගන්න එක. එතකොට ඒ මට්ටමේ මේ කියන්නේ තමන් ඉහිලා දිනුන කින් එක. එතකොට මෙන්න මෙතන ආරම්භෙදි කියන්නේ මේ දැඩි ලෝභය දුරු කරගන්න දැඩි ලෝභෙන් ඉන්නකොට මනසට ලොකු අසහනයක් ඒක. තමන්ගේ දරුවට විතරයි දිනු වෙන දකින කැමති. ඔව් තමන් ගැන විතරයි බලන්නේ. ඇත්තම මේක මනසට ලොකු අසහනයක්. ඒ නිසා නිත් පොඩ පොඩ හරි අනිත් හැටක් දීලා ප්‍රැක්ටිස් කරන්න මේක. මුලදී දරුවන්ට දෙන්න, ඊට පස්සේ පුළුවන් නම් ඥාති දරුවෙකුට දෙන්න, ඊට පස්සේ පුළුවන් නම් පිටස්තර කෙනෙකුට දෙන්න. කොහොම ගිහිල්ලා ගිහිල්ලා ඊට පස්සේ පුරුදු කරනවා තමන්ගේ අමනාප කෙනෙකුටත් උදව්වක් කරනවා. එතකොට තමන් පර්සනලිටි ඉහළටම යනවා. ඒ නිසා දන් දීමේ ලොකුම වාසිය තියෙන අපට අපේ හිතේ තියෙන අසහනය දුරු වෙනවා. අපේ හිතට ඒ විතරක් නෙවෙයි අපි දීපු දේවල් ගැන අපේ ලොකු පස්සට සතුටක් ඒක. දැන් අපි නිතරම ගන්න උදාහරණයක් තමයි දැන් සවතු කොටන්නේ දරුවන්ට සවතු කොටන් කොච්චර රන් දීලා ඇද්දනේ? ඇතැම්මිට 10ක් 15ක් 25ක් විතර වෙන බලන්නේ. ඇඳුම් එහෙම 100 ගණන් කරන් දීලා ඇදිනේ. නමුත් එක ඇඳුමක් අරන් දෙන වෙන දරුවෙකුට බලන්න පිට. අර දරුවන්ට අරන් දීපු ඇඳුම් 100ම මතක නැහැ. අර එක ඇඳුම මතකයිනේ. පිනේ වෙනස මේක. කුසලයේ වෙනස මේක. ඇතැම්මිට ඒ ළමයටත් මතක තියෙන එක අපිට කියන්නේ අපේ දරුවට අරන් දීපු ඇඳුම් 100 ගණන්ම කවදාවත් කියන්නේ නැහැ. අර එක ඇඳුම ගැන අර ළමයා කියන දැමෙට විතරක් නෑ දිනු වෙලුණත් අපට උදව් කරන්න පුළුවන් සමහරට දරුවන්ට 99ක් අරන් දුනොත් 99 නෙමෙයි මතක එකක් අරන් දෙන්න බැරි වුණොත් ඒක තමයි මතක සමහරට නමුත් අර පැත්තේ අනිත් එකේ එකක් අරන් දුනහම මතකයි ඒ පැතිලු අන්න ඒක තමයි පිනේ වෙනස ඒකයි පිනේ වෙනස ඒ කියන්නේ ඒක අපට දෙන්න අමාරුයි ඒකයි දරුවෙකුට දෙන්න ගලේසි දැන් පොකට් එකෙන් දරුවෙකුට ගාණක් දෙනකොට කිසි ගැටලුවක් නැහැ එකමාර දෙනවා. ඔව් නමුත් එයින් භාගයක් හරි බලන්නේ වෙන කෙනෙකුට දෙනකොට දෙපාරක් අපි හිතනෝනේ. ඒක අමාරුයි ඇත්තෙම. ඊ අමාරුයි කියන්නේ කුසලයේ අමාරුයි ඇත්තෙම. ඔව් අමාරු වුණත් ඊ අමාරු දේ කරාට පස්සේ ඒක හුඟක් කල මතකේ රැඳෙනවා. ඒ ගැන හිතනකොට හුඟක් සතුටක් වෙනවා මම මේ වගේ දෙයක් කරා කියලා. ඔව් මෙන්න මේක තමයි සතුට ලබන ක්‍රමය. එකපාර අමාරුයි අපිට. නමුත් ටික ටික හරි පුරුදු කරන දැන් යත් ඒ විතරක් නෙමෙයි දැන් සිල්වත් ගුණවත් කෙනෙකුට ස්වාමින්වහන්සේ කෙනෙකුට අපි ඇතමිට පොඩි දෙයක් අරන් දෙන්නේ. නමුත් ඒක හුඟා කාලයක් පරිහරණය කරනවා. ඒකෙන් ලොකු යහපතක් ලෝකෙට කරනවා. ඒ ගැන හිතන කොටත් අපිට ලොකුස ඒ නිසා තමයි මිනිස්සු ධර්මශාලා හදනකොට පිළිම වහන්සේලා හදනකොට ඒවට උදව් කරන්නේ මිනිස්සු. දැන් ওই ගල් පිළිම එහෙම නෙලනකොට හැම දෙනාම ගිහලා රුපියල් ගෙන උදව්වක් කරනවා ඒවට. අවුරුදු 1000ක් ගානක් තියෙන දීපි ලෝකේ ඉඳලා බලාගෙන ඉනවා නේ මම උදව් කරපු එක නේද කියලා. ඒකයි වාසිය. ඒ නිසා ඒ වගේ ප්‍රධාන නිර්මාණයක් කොහෙද කරනකොට වැඩිපුර පින් වැඩෙන දෙයක්. ලින්දා පොකුණක් කරන දෙයක් වෙන්න පුළුවන්, පිළිමයක් කරන දෙයක් වෙන්න පුළුවන්, ධර්මශාලාවක් හදන දෙයක් වෙන්න පුළුවන්, ගහක් රෝපණය කරන දෙයක් වෙන්න පුළුවන්. ඒව සලකන්නේ සදා පුණ්‍ය පවඩන පින්කම් කියලා. හැමදාම පින් වැඩෙන පින්කම් කියලා. ගහක් වුණත් වගා කරන එක එහෙමයි. බොහෝ දෙනෙකුට හේවණ ඉඳලා හරි යහපතක් වෙනවා. ඔව් ඒකත් පිනක් ඉතින්. ඒකත් කුසලයක්. හැබැයි ඉතින් මේ හැම දෙයකින්ම මේව අවසාන සතුට ලබන අල්ටිමේට් ගෝල්ස් කරගන්න හොඳ නැහැ. මේව නෙමෙයි අල්ටිමේට් ගෝල්ස්. ඇයි ඒකට හේතුව? ඒ වගේ කොච්චර අපි හැදුවත් ඒව අන්තිමටම ඒව වෙන් වෙනකොට දුකක් එනවා. ඒව වෙනස් වෙනකොට තමන් කැමති විදිහට නොපවතිනකොට මෙච්චර මම උදව් කර බලන්න මං කැමති විදිහට ඉන්නේ නැහැ කියලා හිතනකොට දුකයි දුක. නොසිතුවත් එනවා අපට ඇත්තෙන් මේක. බැරි වෙලන් තියලා මම අනතුරකටපත් වෙනවා තින්. ලොකු මාරාන්තික ලෙඩක් ආවොතින් අපිට දුක එනවා. අපි අකමැති වුණාට අපි එහෙම එන්නේ නැහැ කියලා අද කිව්වට අපේ හිතේ ඒ තරම් ශක්තිමත් නැහැ තේම අපි කිව්වට. අපි දුකටපත් වෙනවා. ඒ නිසා අපි ඒක කරන ගම ඒ යහපත කරන්න ඕන පින කරගන්නට ඕන. නමුත් පින කරගන්න අතරින් ඒ தත්ත්වයේ මානසිකත්වයේදී වෙන්වීම ආදීදී දුක් නොවින පුළඟදී මනසක් හදාගන්නට ඕන. හිතෙන්ටපත් වෙනට ඕන. ඒ නිසා ටිකෙන් ටික මසුරු මල දුරු කරන්නේ ඒක හොඳ දෙයක්. සත්‍ය වචන කතා කිරීම ඒක මේ හැම දිනෙකම දන්නවා. සත්‍ය වචනේ කියන එක ඊටාම වැදගත් දෙයක් කියලා කියන්නේ බුදුබව ප්‍රාර්ථනා කරන බෝසත්වරු පාරමිතා පුරද්දී උන්වහන්සේලාගේ අතින් නොඑක් වැරදි අඩුපාඩු සිදු වෙලා තියෙනවා. නමුත් බොරු කියලා නෑව. ඇතැම්මිට කාමේ වරදා හැදෙట్లాක් තියෙනවා. ඒක සමහර ජාතකවල තියෙනවා. අහසින් 이르දිබණෙන් ඇවිල්ලා රජතුමාගේ මාලිගාවට පින්දවා දෙන්නේ. ඇතැම්මිට වැරදි කාම සේවනේ හැසිරෙනවා. මේ කෙලස් නිසා. ඇතැම්මිට යන්න හදනකොට ධානය නෑ. ධානය වලින් පිරිහිනා. රජතුමාගට කෙලින්ම කියන මගේ අතින් මේ වැරදි වුණා කියලා එතෙන්දිම හදා ගන්නවා. බොරු කියන්නේ. ඒවලේ මායි හිත පිටුවාගෙන ධානය වලට ආයාසිනා. අර වරද සිද්ධ වුණා, අර බරපතල වරද සිද්ධ වුණත් බොරු කියන්නේ නැහැ. ඒක පණමෙන් ආරක්ෂා කරගන්න. ඒක සුවිශේෂ ගුණාංගයක්. ක්‍රෝධය දුරු කරනවා කියන එක ඒක වැදගත්ම දෙයක්. ක්‍රෝධය දුරු කරනවා කියන එක අනිත් පැත්තේ මෛත්‍රිය වඩන්න. ඈ මෛත්‍රිය වඩන එක තමයි Tamanට තියෙන ලොකුම මානසික සුවය. මොකද අපට එදිනදා ජීවිතයේ මානසික පීඩා රැසක් එන්නේ පුද්ගලෝ පිළිබඳව තියෙන හිතමනාපකම් හින්දා. ඒ නිසා මෛත්‍රිය දිනු කරනවා කියලා කියන හරියට විනාඩි 20ක් මෛත්‍රිය භාවනා හුරු කරවතින් දවස් දෙකක් නෙවෙයි අඩුම වශයෙන් මාස 6ක් දවස්වල විනාඩි 10 ගන්න හැටි මාස 6ක් වුණ කරවතින් දැන් තියෙන මානසික ප්‍රශ්න වලින් 50% අඩු වෙනවා. ප්‍රත්‍යක්ෂයි අද්දුටුයි. ඔය සිංහල වේද මහතුරු ලියන්නේ ප්‍රත්‍යක්ෂයි අද්දුටුයි. දැනට තියෙන ප්‍රශ්න වලින් 50% අඩු වෙනවා. ආයි විසිබල රිසල්ට්. ඇත්තෙන්ම කටින් කියන්නේ නැහැ අපි ඇත්තෙන්ම දැන් මෙහෙදුනත් අපි කටින් කියලා කියන්නේ නැහැ කට්ටියට. හිතීම හිතන්නේ කියලා කියන්නේ. හිතින් හිතනකොට තමන්ගේ ඇටිටියුඩ් එක වෙනස් වෙනවා ඒක. කෙනෙක්ගේ ළඟදී විතරක් නෙවෙයි ඇත්තෙන්ම හිතවත් සම තියෙන්නේ. යා නැති තැන දිත් හිතවත් මෛත්‍රී. කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපේ හිතවත් ඇයි විතරයි. දැන් මුල්ලා මුලදී අපි මෛත්‍රී කරන්නේ අපේ හිතවත් දරුවන්ට, අමල තාත්තලට, ස්වාමියාට ඒ වගේ. නමුත් පස්සේ වෙනකොට අපි හිතවත් නැති අයටත් මෛත්‍රී වඩනවා. තවත් දිනු වෙනකොට අපි හතුරන්ටත් මෛත්‍රී වඩනවා. අපේ හතුරනොත් දිනු වෙනකොට අපි සතුටු වෙනවා. දැන් අපි හිතවත් ඇයි දිනු වෙනකොට විතරයි සතුටු. අපිත් එක්ක අමනාප කෙනෙක් කරදරයට පත් වෙනකොට අපි සතුටු වෙනවනේ හොඳ වැඩේ කියලා හිතන්නේ. අපි එහෙමපත් වෙන්නේ මෛත්‍රී භාන දිනු වෙනකොට එහෙම වෙන්නේ නැහැ. අපේ හතුරු දෙන්නේවත් අපිත් එක්ක ඊටාම දරුණු හතුරු දෙන්නෙක්වත් ගහ ගන්නකොට අපි සතුටු වෙන්නේ නැහැ. අපිත් එක්ක අමනාප දෙන්නෙක් ගහ බැන ගන්නකොටත් අපි හිතීම ප්‍රාර්ථනා කරනවා අනේ මේ දෙන සමග වෙන්න කියලා. ඒ தත්වෙට මනස දිනු වෙන්න ඕන. අන්න එතකොට තමයි Tamanගේ මනසේ දිනුවක් කියලා පේන්නේ. නැත්තම් මේ පුතාට දුහට මෛත්‍රී වැඩුවොත් මේ මෛත්‍රී දිනු වෙනයි කියලා කියන බෑ. ඔව් මෛත්‍රී භානා දිනුවද තමන්ට බලා ගන්න පුළුවන් තමන්ගේ එක අවනාප කෙනෙක් දිනු වෙනකොට තමන්ගේ හිතින්ම සතුටු වෙන ගතියක් තියෙන්න ඕන. තමන් එක්ක දැඩි අමනාප කෙනෙක් අසාර්ථක වෙනකොට කරදරවලට පත් වෙනකොට අනේ මේ කෙනා මේ දුකෙන් මිදෙන්න කියලා හැඟීමක් තමන්ගේ හිතේ ඇති වෙන්න ඕන. ක්ෂණික වෙන්න ඕන. අන්න එහෙම හිතවිල්ලක් හිතනවා නම් තමයි තමන්ගේ මෛත්‍රිය මෙන්න මේ ප්‍රතිඵල ලැබෙන මට්ටමට ඇවිල්ලා කියලා කියන්නේ. නැත්තම් ඇවිල්ලා නැහැ. දැන් පාරේ ඉන්න මේ දුප්පත් මිනිස්සු එක්ක ඉන්නවා නෝ වේවා කියලා හිතන්නේ. ඒකත් ඔය එක තමයි. ඇත්තෙන්ම අපිට හැම වෙලාවෙම කෙනෙකුට උදව් කරන්න බෑ අපට. උදව් කිරීම නෙමෙයි මේ කියන්නේ. ඔව්. ඒයාගේ සාර්ථකත්වය නිතරමයි ප්‍රාර්ථනා කරනවා. හැබැයි අපට පුළුවන් වෙලාවෙදි උදව්වක් කරනවා. දැන් අපි මෛත්‍රී වඩමින් හිටියා කියලා මේ ප්‍රීවේහ කියද්දී වැටිච්ච බල්ලෙක් හිටියොත් අපිට වුහරන්න බෑ. අපිට මැරෙන්න වෙනවා. අපි නැවතුත් තව වාහන ගන්න කැප්පෙනවා. ඕ එතන ඒක නෙමෙයි මෛත්‍රී කියලා කියන්නේ. මෛත්‍රී කියන එක නිතරම ප්‍රඥාවත් එක්ක කියන්නේ මේක. අපි අනිත්‍යයට උදව්වක් කරන්න එක අතින් අපි බේරෙන්නත් ඕන. අනිත් අතින් තව අනිත් පිරිසකට හානියක් නොවෙන්න ඕන. දැන් අපි මේ මාර්ගයක යද්දී හතරමං හන්දියක යද්දී අපි ඇතැම් විට කැමති මේ ග්‍රීන් ලයිට් එක තිබෙදි ඉස්සරහින කෙනාට හරවන්න දෙන්න සමට අපි කැමති. දුන්නට කමන්නේ පස්සෙන් වාහනයක් නැත්නම්. නැත්නම් පස්සෙන් වාහන කෙනාගෙන් බැනු වාහන වෙනවා. ඔව්. ඔව්. නමුත් නීතියනොත් එහෙම බෑ. දැන් නීතියනොත් අපි ඉස්සෙල්ල යනවා. අපි ඉස්සෙල්ල යනවා. ඔව්. නමුත් හුඟාක්ම මෛත්‍රී සාගත නම් ඕනනම් අතීම කියන්න පුළුවන් දාන්න කියලා ඕන. හැබැයි එහෙම වෙන්න ඕන පිටිපස්සේ වාහනයක් නැත්නම්. ඔව් නැත්නම් යායිවිලා කඩාගෙන ගිහලා තව අනතුරක් එනවා. අන්නේ වගේ ඔව්. අන්නේ වගේ නිතරම අපි බුද්ධිමත් වෙන්න ඕන. බුදුදහම කියන්නේ කරුණා මෛත්‍රී විතරක් නෙවෙයි. ප්‍රඥාවත් දිනු කරන ධමක. ඒ දෙකම සමබරව ගියොත් විතරයි මේකේ රිසල්ට් එක තියෙන්නේ. නැත්නම් බැනුම් අහන ගුටි කන වෙන විතරනේ මරු කන්නත් වෙනවා. ඔව්. ඒ නිසා නිතරම හොඳට බුද්ධිමත් වෙන්න. බුදුදහමෙන් කරුණා මෛත්‍රී විතරක් නෙවෙයි නිතරම ප්‍රඥාවත් දිනු කරනවා. ප්‍රඥාවත් ඊට සමග ඊට නොදෙවෙන විදියට දෙකම එකට යනවා මේ දෙක. එහෙම ගියොත් තමයි මේක රිසල්ට් එක තියෙන්නේ. එහෙම ගියොත් තමයි අපි දුකෙන් නිදහස් වෙන්නේ. නැත්නම් අපි දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. අපිට අනේ අපෝයි කියලා කම්පා වෙන්න පුළුවන්. කම්පා වුණාට විතරක් වැඩක් නැහැ. කෙනෙක් වාහනයක හැපිලිනකොට අනේ අපෝයි කියලා පොළවේ ගහන්න පුළුවන් එතන ඉඳලා නේ. ඒක නෙමෙයි මෛත්‍රිය කියලා කියන්නේ. ඒ වෙලෙ ඉක්මනටම කෝල් කරලා ගෙන්නවල මේ යවන්න නේ බුලිට් එක. ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒක තමයි නියම කරුණාව කියලා කියන්නේ. ඇඬුවට කරුණාව වෙන්නේ නැහැ. ඒ නිසා එක පැත්තකින් අපේ මෛත්‍රිය වඩන ගමම අනිත් පැත්තෙන් අපේ ආකල්ප වෙනස් වෙන්න ඕන. අනිත් පැත්තෙන් අපේ ක්‍රියාකාරීත්වෙන් ඒක වෙනසක් වෙන්න ඕන. ඇතැම් විට අපි දැන් අපි කිමු දැන් ධර්ම දේශනාවක් හරි දැන් අපි මේ හෑන්ඩ් අවුට් එකක් හදන හරි ගිය වෙලාවක සමාඩ ඇතැම් විට කෙනෙක් කියනවා අපි කතා කරන්නේ යත් එක කතා කරන්නේ කිව්වොත් මේක ගෙරෙන්නේ නැහැ ඇතැම් විට. ඒ ආයත මිට එන්නේ මේ ගිනි පෙට්ටියක් ඉල්ලගෙන සමාඩ පොල් පහනක් පත්තු කරා. ඇතැම් විට මේ ඊට වඩා ලොකු යහපතක් මේ කරන වෙලාවක් ඇත්තෙම. සමහර වෙලාවෙදී අපි ඉහළ ආකල්පයක නම් ඉන්නේ අපි කරුණාව මෛත්‍රිය කියලා කියන්නේ විශාල යහපතක් ලෝකෙට ගන්න වෙලාවක්. ඒ කරද්දී වෙන දේවල් අපි කැප ගන්නවා. ඇතැම් විට අපි කැම ගන්න තියෙන වෙලාව කැප ගන්නවා. ඇතැම් විට වෙනත් කෙනෙක් එක්ක සුහදව කතා කරන් තියෙන වෙලාව කැප ගන්නවා. ඒක නොකර මේක කරන්නේ. කෙනෙක් අමනාපල යන තුලන් කරන්නේ නැහැ ඒක. නමුත් අපි ඉහළ දැක්මක් අපි ඊට වඩා ඉහළ මෛත්‍රිය කියන්නේ මොකද ලෝකෙට දෙන ලොකුම යහපත තමයි ධර්මයෙන් වෙනුවෙන් කරන යහපත. මෛත්‍රිය සැබෑම යහපත මේක. ඒ කියන්නේ කෙනෙක්ට ආහාරයක් දුන්නොත් ඒක දවසයි. ඇඳුමක් දුන්නොත් උපරිම අවුරුද්දයි. ගියක් දුන්නොත් උපරිම ජීවිත කාලයක් විතරයි. නමුත් දහමින් දෙන එක දහමින් දෙන කරන උපකාරය යාගේ සසර ජීවිතේටම බලපාන එක. ඒ නිසා එවැනි තැනක අපි මෛත්‍රිය සහගතව ඉඳිද්දී ඒක තමයි ඉහළම අපේක්ෂාව කරගන්නේ. එතකොට යම් යම් කැපවීම් කරන්න වෙනවා අපට. යම් යම් ඇගෙන් බැනුම් අහන්නත් වෙනවා යම් යම් අතපසු වුණොත් වෙන එහෙම දේවල් වෙනවා. ඒක ගැටලුවක් නැහැ ඇත්තට. එතකොට මෛත්‍රිය කියන එක නිතරම දැනගන්න ඕන අපි කෙනෙක් එක්ක සුහදව කතා කිරීම විතරක් නෙවෙයි. සිනහසීම විතරක් නෙවෙයි. මය සෙත් වේවා කියලා හිතින් කයින් වචනෙන් කියීම විතරක් නෙවෙයි. ඒක අපි ප්‍රැක්ටිකලි අපේ ජීවිතය තුලම ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒකයි දරුවෙකුට උනත් මෛත්‍රිය කියලා කියන්නේ දරුවෝ ගන්න එක විතරක් නෙවෙයි. දරුවට ධර්මය දෙන්න ඕන. ධර්මයන් අවස්ථා සලසලා දෙන්නට ඕන. මොකද දරුවෙකුණත් කොයි මොහොතේ මිහිහාද දන්නේ අපි කොච්චර හිතුවත්. ඒ දරුවාගේ සසර ජීවිතයේදී දරුවට හානියක් නොවන විදිහට දරුවා උපරිම වශයෙන් දරුවා යහපතට ගන්න ඕනේ. ඒක තමයි දරුවට කරන ලොකුම මෛත්‍රිය. අපේ අම්මා තාත්තා වෙනුවෙන් අපිට කැම්බීම ටිකක් දෙන්න පුළුවන්. ඒක අපි අනිවාර්යෙන් කරන්න ඕන. නමුත් ඒක කරන අතරේදී දෙමව්පියන් නිතරම ධර්මපැත්තට යොමු කරන්න ඕන. මොකද ඒගොල්ලන් බැරි වෙලා දුගතියට ගියොතින් කැමකින් බිහිමකින් ආයි ගොඩ ගන්න බෑ. ඒ නිසා ධර්මයේ වෙනුවෙන් සැබෑ මෛත්‍රිය තමයි ඇත්තේ. මේ කාටකින් අපි හදවතින් මෛත්‍රිය වඩනවා අපේ හිත පිරිසුදු කරගන්න. අනිත් පැත්තෙන් අපි ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. කැමත් දෙන්න පුළුවන් නම් කැමත් දෙනවා, ඇඳුමක් දෙන්න පුළුවන් නම් ඇඳුමක් දෙනවා. නමුත් ඒ සියල්ලටම වඩා අගය කරන්නේ ධර්මයේ වෙනුවෙන් දහමින් කරන අනුග්‍රහයකින් ලෝකෙට යහපතක් කරන්න. අපි මේ කතා කළේ මේ ධර්මයේ තියෙන ඉතාම වැදගත් කරුණු ටිකක්. මේ හත සරල ඇත්තෙම ලොකු ගැඹුරු දේවල් නෙමෙයි අපි කතා කළේ. නමුත් ගැඹුරින් කතා කරන්න පුළුවන් වගේම සරලව කතා කරන්න පුළුවන් වගේම ඉතාලම ගැඹුරටත් යන්න පුළුවන්. අපි ඇත්තෙන්ම අද මේකට තමතර පොඩි කාරණයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම වැදගත් කරුණ ඔබතුමිය එදා අඟහරුවාද පන්ති දහව ප්‍රශ්නත් එක්ක ඇත්තෙන්ම එදා කතා කරන්න අපිට හුඟක් වෙලාව තිබුණේ. අපි එදා මේ මාතෘකාවනේ කතා කළේ ඇත්තෙන්ම එදා අමතර මාතෘකාවක් කියාවේ සම්මා දිට්ඨිය කියන කාරණේ ගන්නකොට. මේ සම්මා දිට්ඨිය ඒ කියන්නේ දැන් මේ පින්දහම් කළා දිව්‍ය ලෝකෙ යන්න මෙහෙම ලෝක තියෙනවා කියලා කතාව බුදුදහමේ කියනවා. මේක හරි. දැන් වාහනයක් ගත්තොත් වාහනේ පේනවා හරි ඒක. නමුත් අපි වාහනේ කියලා විතරක් බැලුවොත් අපිට වාහනේට අනතුරක් ආවම වාහනේ හදාගන්න අපි දන්නේ නැහැ. වාහනේ දෝෂයක් තියෙනවා වාහනේ කොතනද දෝෂ තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. හැබැයි වාහනේ යන්න එක බාධාවක් වෙන්නේ නැහැ. මේ වාහනේ එකක් විදිහට බලනකොට සම්මුති සත්‍යයට අනුව conventional truth එක අනුව වාහනේ හරි. හැබැයි වාහනේ හදන මෙකෙනෙක් කෙනෙක් ආවොතින් යා ඊට වඩා දන්න වාහනේ ගැන. එයා දන්න මේ වාහනේ කියලා කියුණාට මේ parts ටිකක් මේ තියෙන්නේ කියලා. එයා වාහනේ දැක්ක ගමම දන්නෝ වාහනේ start කරනකොටම දෝෂයක් තියෙනවා. එයා දන්නෝ මෙතනේ වරද. එයාට කැලිටින් ගලවන්න හදන්න පුළුවන්. එයා වාහනේ බලන විදියයි අපි වාහනේ බලන විදියයි වෙනස්. හැබැයි ඒකෙන් කියන්නේ යාට වාහනේ යනකොට තියෙන සතුට ඒ කම්ෆර්ටබල් එක නැහැ කියලා. යාට හොඳට තියෙන එක. අපි වාහනේ යනවා වගේම ඒ සුවේ එහෙම යාට විඳින්න පුළුවන්. වාහනේ තාක්ෂණය ගැන දන්න කෙනාට. හැබැයි අපිට වඩා යා ගැඹුරින් වාහනය ගැන දන්නවා. එයා දන්නා වාහනය කියන්නේ මේ රෝද ටිකක් මේ දොරවල් ටිකක් මේ එන්ජිම මේ කෑලි ටිකක් එකතු වෙච්ච තැන තමයි වාහනයක් තියෙන්නේ වෙන දෙයක් නැහැ කියලා දන්නවා එයා. හැබැයි දැනගත්තට එයා අනේ මේ කෑලි ටිකක් සියේ කියලා වාහනය අමතක කරලා ඉන්නේ නැහැ. එයා වාහනය යන වෙලාවට යනවා. දැන් මේ කියන ටික හොඳට තේරුම් ගන්නේ ආයි මම කියපුව එක ආයි හන්නේ නැහැ එහෙනම් අවුල වෙනවායි. දැන් මුලින්ම අනුපිළිවෙලින් කියනවා ඔබතුමියගේ ප්‍රශ්නෙට හරියම උත්තරේ දෙන්නේ මේ. කාටද වැඩ ඇත්ත මේකෙන්? දැන් බුදුහාමුදුරුවෝ මේ සසරක් තියෙනවා, දිවි ලෝක තියෙනවා. දැන් අපි 31ක් ලෝක විස්තර කරන්නේ. මේ ඔක්කොම විස්තර කළේක ඇත්තෙම අර වාහනේ එන්ජිම ගැන, දෝෂ ගැන දන්නේ නැතුව වාහනේ ගැන විතරක් දන්න කෙනෙකුට කියන කාරණයක් මේක. හැබැයි එහෙම දැනගත්තට යාට වාහනේ යන බාධාවක් නැහැ යාට. වාහනේ ඕන තැනකට යාට යන්න පුළුවන්. වාහනේ හදන්න දැනගන්න ඕනේ නැහැ වාහනේ යන්න. නමුත් වාහනේට අනතුරක් වෙච්ච වෙලාවේදී වාහනේ අනතුරෙන් බේරෙන්න නම් අර තාක්ෂණය දැනගන්නට ඕන. ඒ තාක්ෂණය දැන ගැනීම එයාට වාහනය යන බාධාවක් නැහැ. අනිත් කෙනාට වඩා හොඳට යාට වාහනය යන්න පුළුවන්. අන්නේ වගේ තමයි බුදුහාමුදුරුවෝ මේ ලෝක ගැන විස්තර කළා. සත්‍යය නැවත භවයෙන් භවයට යනවා. කර්ම විඳින සත්‍යයක් ඉන්නවා කියන මේ කරුණ ටික සඳහන් කළේ සම්මුති සත්‍යයට අනුව. කන්වෙන්ෂනල් ට්‍රූත් එකට අනුව. හරිද? දැන් තේරෙනවනේ? අපි සාමාන්‍යයෙන් වාහනයක් ගැන දැනගෙන වාහනය පදවගෙන එහෙම යනවා වගේ තමයි. වාහනයක ලිස්ත්‍ර දෙයක් තියෙනවා. ඒ වාහනේ ඕන තැනක යන්න පුළුවන් කියලා සාමාන්‍ය දැනගෙන තාක්ෂණය නොදැනගෙන වාහනය යන කෙනා වගේ අපට පහසුවෙන් සසර ගමන යන්න හේතු වෙන කන්වෙන්ෂනල් ට්‍රූත් එක පදනම් කරගත්තු සත්‍යයක් බුදුහාමුදුරු දේශනා කළා. ඒ සත්‍යයට අනුව තමයි අපට ගිය ආත්ම භාවයක් තිබුණා. ගිය ආත්ම භාවය අපට හොඳ අම්ම තාත්තින් නැති. ඒ නිසා අපි මේ ආත්ම භාවයේ හොඳ අම්ම තාත්ත ලැබුවා. පින් කරපු නිසා මෙහෙම ඉපදුණා. මේ පින්කම් වල අනිසංස විදියට අපි නැවත හොඳ ලෝකයකට යනවා. හරිද? ඒක තමයි කන්වෙන්ෂනල් ට්‍රූත් එකේ ලක්ෂණය. හැබැයි මේක විතරක් දැනගත්තට දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. හරිද? වාහනේ ඩ්‍රයිව් කරන්න විතරක් දැනගත්තට වාහනේ හදාගන්න යා දන්නේ නැතුව වගේ මේ සසර ගමන විතරක් දැනගත්තට එයාට දුකෙන් නිදහස් වෙන්න බෑ. අන්න ඒ දුකෙන් නිදහස් වෙන තවත් මාර්ගයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒකට තමයි අල්ටිමේට් ට්‍රූත් එක කියන්නේ කියලා කියන්නේ. ඒක අර සම්මුති සත්‍ය ඉක්මවල ගිහපු ගැඹුරින් අවසාන සත්‍යට ගිහිල්ලා ලෝකය ගැන කරන විග්‍රහයක්. හරිද? සාමාන්‍ය විග්‍රහයේදී මේ සිතක් විදියට යන විදියට අපිට පේනවා. හරිද? වාහනේ අපි යනෝ වගේ එකම එකක් දෙයක් විතරයි අපිට පේන්නේ වාහනේ යනකොට. හරිද? අන්නේ වගේ අර සම්මුති සත්‍යෙන් විතරක් තේරුම් ගත්ත කෙනා හිතන්නේ එකම ආත්ම භාවයක් තමයි මේ දිගටම යන්නේ. මේ මනස එකම දිග, මේ ආත්ම භාවය මනුස්ස ලෝකයට ආවි, ඊළඟ ලෝකේ දිව්‍ය ලෝකේ, ඊළඟ ලෝකේ බ්‍රහ්ම ලෝකේ, උහුම යනවා කියලා පේන්නේ. හරිද? ඒක හරි, ඒක වැරදි එකක් නෙවෙයි. නමුත් සම්පූර්ණ දුකෙන් නිදහස් වෙන මේ සත්‍ය විතරක් මදි. ඊළඟ සත්‍යයට යද්දී දෙවනි සත්‍යයකට යන්නට ඕන. එතෙන්දි තමයි කියන්නේ මේ හැම මොහොතෙම ඇති වෙන, නිරුද්ධ වෙන ස්වභාවයක් මේ මානසෙ තියෙන්නේ. එතෙන්දි කියන්නේ නැහැ, එතෙන්දි කියන්නේ නැහැ මේ සත්‍යය මේ මරණයෙන් පස්සේ යන්නේ කියලා. ඒකෙන් කියන්නේ නැහැ වෙන සත්‍යය කියලා නෙමෙයි මේ කියන්නේ. වෙන සත්‍යය කියලා කිව්වොත් උච්ඡේද දෘෂ්ටියට, මේ සත්‍යය මේ කියලා කිව්වොත් සාසත දෘෂ්ටිය. මේ දෙකම අන්ත එක්ස්ට්‍රීම්. මේ දෙකම සත්‍ය නෙවෙයි. අර වාහනේ මෙකෙනෙක් වාහනේ දකිනකොටම පාස්ටික දකිනා වගේ මේ අල්ටිමේට් ට්‍රූත් එක දැක්ක කෙනා, අල්ටිමේට් ට්‍රූත් එක දැක්ක කෙනා දන්නවා සසර ගමනකුත් තියෙනවා. නමුත් තිබ්බට මේ හැම මොහොතෙම වෙනස් වෙන සත්‍යයක් මේ තියෙන්නේ. එතකොට එයා කියන්නේ නැහැ මමේ ගියාත්මේ හිටියේ කියලා. අල්ටිමේට් ට්‍රූත් එක පදනම් කරගත්තු මේ සත්‍යය ඉන්න කෙනා කියන්නේ එයා දකිනවා, පේනවා එයාට ගියාත්ම බව මේ හිටියේ කියලා. නමුත් එතන තත්ත්වය දැන් වෙනස් මෙතෙන් දෙනකොට. මේකට හොඳම උදාහරණය බුදුහාමුදුරුවෝ කියනවා ලියාගන්න නෙවෙයි, ඇත්තෙන් වැදගත් වෙන්නේ තේරුම් ගන්න එක. මේක තේරුම් නොගත්තොත් ලියාගත්ත වැඩ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා සාති කියලා හාමුදුරු කෙනෙක්ට මේක දහමෙතන ඉතාම වැදගත් කාරණයක්. මේක ඉතාම වැදගත් කාරණයක්. මේක උපරිම කාලය යොමු කරලා තේරුම් ගන්න ඕන කාරණයක්. මොකද මේ කාරණේ තේරුම් නොගත්තොත් අපි අපට පින්දහම් කළ දිවි ලෝක යන පුළුවන්. නමුත් දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වෙනවා නම් මේ සත්‍ය අනිවාර්යෙන් තේරුම් ගන්න ඕන. බුදු සාති කියලා හාමුදුරු කෙනෙක්ගේ බුදුහමෙන් කාලේ මේ සාති හාමුදුරු බණ කියනකොට කිව්වා නොවෙනස් වන එකම සිතක් දිගටම තියේ, මරණයෙන් පස්සේ තේ සිතම යනවා කියලා. බුදුහාමුදුරු මේ හාමුදුරුව ගෙන්නෙව්වා. ගෙනවලා ඔහොම දෙයක් කියනවාද කියලා. එහෙනම් කොහොමන් කියනවා කියලා. එයා කිව්ව විතරක් නේ. එයා කියන බුදුහාමුදුරුවෝ මෙහෙමයි කියන්නේ කියලා කිව්වේ. බුදුහාමුදුරුවෝ අහනවා සාති මරණයෙන් පස්සේ යන හිතක් තියා මේ ආත්ම භාවයේ මේ මොහොතේ ඉඳලා ඊළඟ මොහොත ගැන සිතක් ගැන මම කවදාවත් කියලා නැහැ. මේ එක තත්පරයක ඉඳලා ඊළඟ තත්පරයකට යන එකම සිතක් සමාන සිතක් ගැනවත් නොකියන මම කොහොමද කියන්නේ මරණයෙන් පස්සේ මේ සිතම යනවායි කියලා? එච්චර දුරට මම කොහොමවත් කියන්නේ නැහැ. මේ හැම මොහොතෙම ඒ හේතු ටික මත ඇති වෙනවා, ඊළඟ හේතු ටික මත නැති වෙනවා. උදාහරණය තමයි ඉටි 500ක් එක තැන තිබ්බොතින් එක පත්තු වෙච්ච ඉටි පන්දමකින් ඊළඟ ඉටි පන්දම පත්තු කරනවා. ඉටි පන්දම පත්තු කරනකොට මේ දැල්ල මේකට යනවද? දැල්ල යනව නෙවෙයි. ඊළඟ පහන පත්තු වෙන අවශ්‍ය වටා පිටාවේ තාපාංකය වැඩි කරනවා. ඒ රස්නේ ඇති කිරීම විතරයි කරන්නේ. මේ පහනෙන් මුකුත්ම යන්නේ නැහැ. හිත කියන කියන්නේ ඒ වගේ දෙයක්. එක හිතකින් ඊළඟ හිතකට යම් කිසි බලපෑමක් වෙනවා. මේ හිතම නෙවෙයි. ඒක අලුත්ම හිතක්. මෙතනින් අතෙන්ට යනවා කියලා කිසිම දෙයක් කියන්නේ නැහැ. හැබැයි මේ මුල් පහන නොතිබ්බනම් ඊළඟ පහන පත්තු වෙන්නේ නැහැ. අර මුල් සිත නොතිබ්බනම් මේ සිත එන්නේ නැහැ. ගියාත්ම භාවය අපි පින්කම් ටික නොකරනම් මෙතන නෑ අපි. මේ ආත්ම භාවය පින්කම් ටික නොකරොත්ින් ඊළඟ ආත්මයේ සුගතියක් අපිට නෑ. හැබැයි ඒකෙන් කියන්නේ නෑ මෙයා මේ අතෙන්ට යන්නේ කියලා. ඒකෙන් කියන්නේ නෑ වෙන කෙනෙක් අතෙන්ට යන්නේ කියලා කියන්නේ නැත්නම් ඒ දෙකම වැරදි. එතකොට පහන මුල් පහන නොතිබ්බනම් ඊළඟ පහන පත්තු වෙන්නේ නෑ. ඊළඟ පහන නොතිබ්බනම් ඊළඟ පහන පත්තු වෙන්නේ නෑ. හැබැයි මේ පහනේ මුකුත් මෙතන ගියෙත් නෑ. අන්නේ වගේ තමයි. ඒ වගේම තමයි අපේ හිතත්. අපේ හිතත් ඒ වගේමයි. එක හිතක් අනෙක් හිතක් ඇති වෙනක යම්කිසි බලපෑමක් වෙනවා. අපේ කුසල කර්ම ශක්තිය වශයෙන් යමක් ඇති කරගත්තොතින් ඒකේ බලපෑමක් ඊළඟ හිතට තියෙනවා. නැත්තේ නැහැ. නමුත් මේ හිත මේ මෙතෙන්ට ආවි කියලා කිව්වොතින් බුදුදහමේ කියන අනිත්‍යතාවයට සම්පූර්ණයෙන් පහර වදිනවා. බුදුදහමේ කියන පටිසමුපාදයේ ඩිපෙන්ඩන්ට් ඔරිජිනේෂන් එකට ඉම්පර්මනන්ස් එකට සම්පූර්ණයෙන් පහර වදිනවා මේ හිත මේ මෙතෙන්ට ආවි කියලා කිව්වොත්. ගියාත්ම භාවයේ සත්‍යයේ මේ දැන් මෙතන ඉන්නේ කියලා කිව්වොතින් සම්පූර්ණ බුදුදහමේ සම්පූර්ණ පදනම විනාශ වෙනවා. ඒ නිසා කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව හරිය සම්මුති සත්‍ය අනුව හරිය එකම සත්‍යය තමයි. අර වාහනේ අපි යනකොට අපි එක වාහනයක් විදිහට දකින්න එක හරිය. නමුත් මෙකෙනෙක් බලන්නේ කැලිටිකට ફોકસ කරන්න යා. හැබැයි කැලිටිකට ફોકસ කරයි කියලා අපි එයා වාහනේ නොගිහිල්ල ඉන්නේ නැහැ. එයා වාහනේ යනවා. වාහනේ ගමන් ටිකක් යනවා. අනිත් අය වාහනේ ගැන කතා කරද්දී මියා වාහනේ කැලිටි ගැන මියා ගොළුවේ තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ වාහනේ තියෙන සතුට මියා ලබන්නේ නැහැ කියලා. වාහනේ ලස්සනන ලස්සනක් දකින්න ඔයා. වාහනේ කන්ඩිෂන් එක, ෆැසිලිටීස් එක මියා ඔක්කොම විඳිනවා. විඳින්න යාට කිසිම බාධාවක් නැහැ. ඒතකොට මේ සත්‍ය දකින්න කෙනාටත් එයාට ජීවිතයේ සතුට විඳින බාධාවක් නැහැ. මේ සිත ඊළඟ සිතට යන්නේ නැහැ කියලා දැනගත්තට එයාට ගැටලුවක් නැහැ. මේ සිතම නෙවෙයි නැවත ඉපදෙන්නේ කියන කියා දැනගත්තා කියලා ඊළඟ ආත්ම භාවයකට බාධාවක් නැහැ. හැබැයි එයා දන්නවා මේ අලුත්ම සිතක් ඊළඟට ඇති උනේ. හැබැයි වෙන සිතකුත් නෙවෙයි. මේකෙන් යම්කිසි හේතුවක් ඇති වුණා. නමුත් මේ හිතම නෙවෙයි මෙතෙන්ට ගියේ කියන කියා දන්නවා. මේ හිතම නෙවෙයි මෙතෙන්ට ගියේ නැහැ කියන එකෙන් කියන්නේ මේ සත්‍යයම නෙවෙයි මෙතෙන්ට ගියේ කියන එක. ඒකෙන් කියන්නේ වෙන සත්‍යයක් කියලා. මෙන්න මේක निराකරණය කරගත්තොත් තමයි අපේ බුදුදහම නැමැති මාලිගාවේ දොර ඇරියා වෙන්නේ. එතෙක් දොර ඇරියා, එතෙක් දොර වහගෙන ඉන්නේ අපි. දොර ළඟට ඉන්නේ, වහපු දොරක් ළඟ ඇරිය වගේ අපි හිතාගෙන ඉන්නේ. මෙතනින් තමයි දොර පිවර වෙන්නේ, දොර ඕපන් වෙන්නේ. මේක තමයි අපි දකිව්වේ ඇත්තෙම. ඒක හැම දිනකටම කිව්වට එක විතර තේරෙන්නේ නැහැ ඇත්තෙම. මොකද එකපාර මුලින් කිව්වොත් යාළ පින්කම්වත් කරන්නේ නැහැ. මේ හිතම නෙවෙයි ඊළඟට තියෙන කිව්වට පස්සේ මේ සත්‍යම නෙවෙයි කිව්වට පස්සේ අන්න ඒකයි. ඒ නිසා ඇත්තම මේ සත්‍යය කියන්න ඕන හුඟක් ධර්ම ඉගෙන ගත්තට පස්සේ. මුලින්ම මේක කියන්නේ අපි මුලින් කියන්නේ පින්දහම්ට එක කරන්න, දෙමව්පියන්ට සලකන්න, දරුවන්ට යුතුයකම් දෙක කරන්න, ඒව තමයි මුලදී කියන්නේ. හැබැයි ඉහෙලට එද්දි මේ සත්‍ය අපි කියන්නට ඕන. මේක නොකියන හොඳක් නැහැ. මොකද මේ ආත්ම භාවය මෙතන ගිලිහුනොත් ආයි බුදුරු සිය ගණන කරන ගායි හම්බෙන්නේ නැහැ බණක් අහන්න. එනිසා මේක කියන්නත් ඕනේ මෙතෙන්දී. මේක ඇහුවට පස්සේ ආයෙ අහන්න එපා වෙන සත්‍යෙද මේ ඉපදෙන්න කියලා. මේක කිව්වට පස්සේ ආයෙ කියන්න එපා ගියාත්මේ මම නෙවෙයිද හිටියේ කියලා අහන්න එපායි. මේක හරියට තේරුම් ගත්තට පස්සේ යා ගියාත්ම බය මම කොහොම කෙනෙක්ද මම හිටියේද නැද්ද ඒ ප්‍රශ්න ටික ඔක්කොම විසඳනවා යාට. ඊළඟ ආත්ම බය මම කොහාටද යන්නේ කවුරු වෙන්නේද කියලා ඒ ප්‍රශ්න ටික ඔක්කොම යාට විසඳනවා යාට. ඒක රියලයිස් කරගන්න විතරයි. රියලයිස් කරන තරම් අධ්‍යාර ප්‍රශ්නයක් එන්නේ. යා දන්නවා මෙතන හේතු ටික තියෙනකොට මෙතන එනවා ඊළඟ හේතු ටික ඊළඟ එනවා. මමද යන්නේ වෙන කෙනෙක්ද යන්නේ කියන ගැටලුවක් යාට එන්නේ නැහැ. මොකද එයා ඉන්නේ මේ මොහොතේම ඇති වෙන නැති වෙන මේ හේතු ටික දකිමින් යාට. එතකොට යාට බාහිර දුක් ටික එන්නේ නැහැ යාට. දැන් අපි නිතරම මේ ප්‍රශ්න අහන්නේ මම කියලා ස්ථිර කෙනෙක් මේ අභ්‍යන්තරේ ඉන්නවා, නොවෙනස් වෙන හිතක් මගේ තියෙනවා, ඒ හිතයි මම අවබෝධ කරගන්නේ, ඒ හිත තියෙන කෙනා මේ බණ අහන්නේ කියන view එකෙන් තමයි අපි දැන් මේ අහන්නේ. ඒ ආකල්පයෙන් තමයි දැන් අද අපි මේ බණ අහන්නේ. ඇත්තෙම ඒ ආකල්පේ දුරු වෙනවා ටිකෙන් ටික මෙන්න මේ දහමයිමත් එක. හැබැයි ඒක එක දවසක් අහලා බෑ මේක. මේක දිගටම අහන්න ඕන. ඒ අහන දහම නිතර මෙනෙහි කරන්න ඕන. හැබැයි ඉතින් මිත්‍යා දෘෂ්ටි එකයි ලම් මේක ආයි හුලගෙන යනවා කොමයි. ආයි මේක මතක් නොකරොත් ආයි මතක් වෙන්නේ අවුරුදු ගානකට. ආයි ඉතින් ආයි මුලදී ප්‍රශ්න අහනවා ආයි මොනින් නම්. මේ මේක තමයි ඇත්තෙම මේක හැකි තාක් වාර ගානක් මේ යථාර්ථයේ හිතන්න ඕන දවසකට. හිතුවොත් තමයි හිතට එන්නේ, නැත්නම් නැත්නම් හිතන්නේ මම මේ ගියාත්ම හිටියේ කියලා. නැත්නම් හිතන ආ වෙන කෙනෙක් තමයි හිටියේ කියලා. වෙන කෙනෙක් කියලා හිතුවත් වැරදි, මම මේ කියලා හිතුවත් වැරදි. අල්ටිමේට් ට්‍රූත් එකට යද්දි ඕක පැහැදිලිවම විස්තර වෙනවා. මම මේ දාස්සල එකට ඇත්තෙම හැන්ඩ්අවුට් එකක් හදමින් ඉනවා. සම්භාසව සූත්‍රයෙන් සඳහන් වෙනවා දස්සනේන පහතබ්බා කියලා කාරණයක්. දර්ශනෙන් view එකෙන් දුරුකලියුතු සංයෝජන ගැන, කෙලස් ගැන, ක්‍රේවින්ස් ගැන. එතෙන්දී මේක ඉතාම පැහැදිලිව විස්තර කරනවා. මේ කර්ම විදින සත්‍යා මේ නැවත ඉපදෙන්නේ කියන අදහසත් යාත් කරගන්න ඊට පස්සේ. ඒකෙන් කියන්නේ මෙයා පින්දහම් නොකර ඉන්නවා කියලා නෙමෙයි කියන්නේ. පරදා තේරුම් ගන්න එපා දැන් මේ ආයෙ යන්න එපෙන්. ආයෙ වලේ වැටෙන්න එපෙන්. මේ දවල් රෑ වැටිච්ච වලේ ආයෙ දවල් වැටෙන්න එපෙන් ඊට පස්සේ. වෙනත් කෙනෙක් කියලා මේ පින්කම් නොකර ඉන්නවා මේ කියන්නේ. දැන් වාහනේ යනවා, ඩ්‍රයිවරුත් යනවා, මේ කෙනෙකුත් වාහනේ යනවා. දෙන්නම වාහනේ යනවා. අපිත් සසර යනවා. තේරුම් ගත්ත කෙනත් යනවා, නොගත්තු කෙනත් යනවා. අපි යන්නේ මේක අවබෝධ කරගනිමින් යන්නේ අපි. අරයා යන්නේ දන්නේ නැතුව අවිද්‍යාවෙන් යන්නේ. ඈ වාහනේ සාමාන්‍ය කෙනා යන්නේ කැඩුනාම හදාගන්න දන්නේ නැතුව යන්නේ. වාහනේ තාක්ෂණය දන්න කෙනා යන්නේ වාහනේ සැප ටික විඳින්මින් කැඩුණු ගමම හදාගන්න බලාගෙන යන්නේ. අපි යන්නේ අන්නේ වගේ ගමන. අපි මේ පහසුකම් ටිකක් විඳින්මින් අනිත්‍යතාවය දකිමින් දුක් නොවිඳ යන්නේ. අනිත්‍යයි දුක් විඳින්මින් යන්නේ. ඒකයි වෙනස. එහෙම ගියා කියලා අපේ මේ ජීවිතේට කිසිම බාධාවක් නැහැ. එදිනෙදා ජීවිතේට කිසි ගැටලුවක් නැහැ. මේ ටික වඩාම සාර්ථකව අපි කරමින් යන්නේ. මේ කෙනෙක් වාහනේ ගියා කියලා අනේ මේ කැලේ ටිකක් උඩ යන්නේ කියලා අඬන්න යන්නේ නැහැ යා. එයා හොඳට පහසුකම් ටික විඳින්මින් යන්නේ. අනිත් කෙනාටත් වඩා හොඳට. තේරුණාද කිව්වේ ඒක? ඔව්. මේක ඉතාම වැදගත් දෙයක්. මේක ඇතැම්මිට එක දවසක් අහලා තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. අපි ආයෙයි ඉත ලැබෙනවා දැන් සාකච්ඡා කරමු. හැබැයි කියපු ටික මතක තියාගන්න ඕන. නැතනම් ආයෙ මුලටම ගියොත් ආයෙ මේ ඔව් අපි මේ කියපු එක වැඩ නැහැ. ඒ කියන්නේ කලේ නිසදේ තහපවන්න නම් ඉතින් නමුත් යම් ඡායාවක් හරි මේ කිව්වේ මේකයි කියන එක ඔව් පොඩ්ඩක් හරි අදහසක් ගන්නට ඕන. නැත්නම් අපි කියන එකේ තේරුම නැති වෙන එක. එතකොට දැන් මේ මට්ටමේ දැන් මේ ආකාරයට ආවට පස්සේ අපි කියන්නේ මම මේ ඊළඟ ආත්මයට යන්නේ කියලා කියන්නේ අපි. හැබැයි ඊළඟ නැවත ඉපදෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. ඉපදෙන්නේ නැහැ කිව්වොත් ඒක භයානක දෘෂ්ටියක්. දැන් ඉන්න දෘෂ්ටියට වඩා භයානක ඒක. මොකද යා පින්කමක් කරන්නේ. ඔව්. ඒක නෙමෙයි මේ කියන්නේ. හැම මොහොතෙම මේ හේතු ටිකක් එක්ක වෙනස් වෙන හිතක් තියෙන්නේ. ඒ හිත තමයි අපි ජීවිතය කියලා කියන්නේ. ඇත්තම වෙන දෙයක් නෙවෙයි. එතකොට ඒ හිත ස්ථිරම යන එකක් නෙවෙයි. ඒ මොහොතේ හේතු ටිකක් එක්ක ඇති වෙන දෙයක්. ඒ හේතු ටිකක් එනකොට වටා පිටවත් එක පරිසරය සකස් වෙන දෙයක්. එතකොට ඒ පදනමට ආවට පස්සේ අපි මේ සත්‍යයම නැවත යනවා කියලා කියන්නේ නැහැ. හැබැයි සම්මුති සත්‍ය අනුව අපි කියනව නැවත ඉපදෙනවා කියලා. ඔව්. ඈ මේ කෙනෙක් කියනවා ආහාරය තියෙනවා කියලා අරගලන් කතා කරනකොට ඒගොල්ලෝ සිනාවිය කතා කරනවා. නමුත් තරයාගේ බුද්ධිය තියෙනවා මේ කතා කරන්නේ අර වාහනේ අර කැලගෙන මේ කියන්නේ කියලා. දැන් වාහනේ කැඩුණායි වාහනේ මේ එන්ජින් ඔයිල් එකේ මොකක් හරි ප්‍රශ්නයක් හරි රේසරෝ ප්‍රශ්නයක් හරි කියනකොට මේ සාමාන්‍ය කෙනා මුළු වාහනයම ගැන ඉලක්ක කළා කියන්නේ. මේ කෙනෙක් දන කෙලෙම යා පාට් එකට විතරයි යා ફોකස් කරන්නේ. යා දන අතනේ වරද තියෙන කියලා. යා ඒක විතරේ හරි ගස්සන්නේ. ඇතැම් මිට අනිත් කෙනා වාහනයම හොඳ නැහැ කියලා දාලා යද්දි අර යා අර කැල විතරක් හදලා වාහනේ ප්‍රයෝජන ගන්නවා යා. අන්න වෙනස. අපේ ජීවිතේ ලන්නේ වෙනස අපේ ජීවිතවල වෙන්නට ඕන. ඒ නිසා එක පැත්තකින් අනිත්‍යතාවයේ දකින අනිත් පැත්තෙන් හැකිතාක් පින්දහම් ටික ගන්න. හැකිතාක් අනිත්‍යයට උදව් කරමින් තමන්ගේ ස්පිරිචුවලිටි එක වඩාගෙන හැමදාම දිනු කරගන්න. හැමදාම මෛත්‍රී භාවනා වඩන්න. හැමදාම පුළුවන් මට්ටමේ කෙනෙකුට පරිත්‍යාගයක් කරන්න. ඒක දැනුත් කරනව නැත්නම් නැතුව නෙමෙයි මේ කියන්නේ. හැකිතාක් දිනු කරගන්න කරගෙන තින වාසිය තමයි අපේ ධර්මයේ අනිත් පැත්තෙන් එනවා. කොහෙන් හරි කෙනෙක් මේක කියලා දෙනවා අපිට. කොහෙන් හරි වෙබ්සයිට් එකක් හරි හම්බ වෙනවා අපිට. මුණ ගැහෙනවා හම්බෙන් හරි කෙනෙක්. අපේ ළඟ සත්පුරුෂ ගුණ දහම් එක දිනු වෙන අපේ ජීවිතයේ මේ ලොකු වාසියක් එනවා. ඉතින් ඒ වාසිය ලබා ගන්න. හොඳයි ඒක ටික කියන්නේ ඔබතුමියට මේ යථාගෙන මම සාමාන්‍යයෙන් මේ පන්ති වලට දුරකට නෑ විදිහට කාටවත් එන්න කියන්නේ නැහැ. සාමාන්‍ය එකිනෙකාව පන්තිය කරන එකයි කරන්නේ. කාටවත් කතා කරලා මන්දිර කියන්නේ නැහැ ඇත්තට. මේක තමයි සිරිත මගේ සිරිත. මේ ඔබතුමීට අද කන් කතා කරලා දැන් පොල් එකක් දීලා මෙන්න කිව්වා මේ අඟහරුවාද පන්ති දවසේ මේ ඇත්තෙම දැන් එදා මට මන් මගේ ඉංග්‍රීසියෙත් එච්චරම මට ඔක්කොම පැහැදිලි කරලා දෙන්නත් බැහැ සමහර වෙලාවෙත්ම අනිත් එක එතන සමහර අලුත් අය හිටියා එයාට මේක කියන්නත් බැහැ සමහරට කිව්වොත් එයා වෙන පැත්තකට යන්නේ මේක හරි බය නැහැ ඊට පස්සේ මේක ඇත්තෙම හුඟා ධර්මයේ ඉගෙනගෙන ගැඹුරට ගියාට පස්සේ කියන එකක් මේක සමහරවිට මට හිතෙනවා මේක කලින් වැඩිද කියන එක කියලා. මේ කලින් කිව්වොත් සමහරට වෙන දෘෂ්ටිවලට යන්නේ වැටෙනවා ඊට පස්සේ. දැන් ටිකක් තාම කන්ෆියුස්. ආ කන්ෆියුස්. දැන් අපි තව මම මේ වගේ ප්‍රශ්න කිව්වොත් මම නැත්නම් ආයෙත් අහන්න. දැන් අපි කෙනෙක් මිය ගියාම මිය යනකොට කියනවානේ එයාගේ සිතුවිල්ල තමයි අරගෙන යන්නේ කියන එක. අන්තිමට හිතන යම් දැන් ඒ අන්තිම සිතුවිල්ල තමයි ඒක ඔය ඇතෙම අපි අර සම්මුති සත්‍ය නම් කියන්නේ එයාම යනවා ඒකම සිතක් විදිහට අපි කියන්නේ හැබැයි එහෙම ගියාට එහෙම තමයි යන්නේ එයාකට කර්මාරූපන් අනිවාර්යෙන්ම යන්නේ හරෝ තමයි මෙතන ඉටිපන්නව පත්තු කරන නිසා තමයි ඊළඟ ඉටිපන්නව පත්තු වෙන්නේ ඒක හරි නමුත් මේ හැම තැනම අලුත් සිතුවිලි පහළ වෙන්නේ. ඒ පහළ වෙන බව එයා දන්නේ නැති නිසා තමයි මෙතන වගේම කෙලියෙතල ඊළඟ ටික අල්ලගන්නේ කියලා. අල්ලගත්තට පස්සේ ඊළඟ ඩූට් එක විඳිනවා එයා. ඒව ඉස්ත්‍රාය කියලා එතන ගන්නවා ඊට පස්සේ. ඉස්ත්‍රාය කියන පදනම ඉඳලා යන කෙනා ගිය ගමන් මේ ටික මගේ කියලා ඊට පස්සේ ගන්න. ඒක මං කැමති අනුව තියෙන්න ඕන. මට පාලනය කරන්න පුළුවන් වෙන්න ඕන. මං කියන විදිහටම ඉන්න ඕන. ඊට පස්සේ එහෙම නොසිදෙනකොට හරියට ඒ ඩූට් එක එනවා. එයා කැමති විදිහට පාලනය කරන්න බෑ. වයසට යනවා, දරුවෝ ටික වෙනස් වෙනවා, එයාගේ රූපේ වෙනස් වෙනවා. ඊට පස්සේ ආ දුක් වෙනවා. අරම ගියයි කියලා එයාට යන්න බාධාවක් නෑ. යනවා එයා. හිතුවත් යනවා, නොසිතුවත් යනවා. ඒ යන කෙනා දුක් ටික විඳිනවා එයා ගිහිල්ලා. අපිත් තින් අනුමෝදන් කරනවා එයාට. එයාට ඒ සුගතියට යන්න කියලා. ඒක හරි. ඒ ඇත්තෙම සම්මුතිසත් ඉඳලා අපි කරන්නේ. නමුත් පරමාර්ථ සත්‍යයට යද්දී පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ අල්ටිමේට් ට්‍රූත් එකෙන් බලද්දී හැම මොහොතෙම ඇති වෙන නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙන්නේ. අපි ඒක හරියට දැක්කොත් ඉතින් අපි දන්නවා අනේ මේ මිනිස්සේ මේ අලුත් දෙයක් අල්ලගෙන නේද මේ දුක් විඳින්නේ මේ ස්ත්‍රිය කියලා අල්ලගත්තු නිසා නේද මෙයාට දුක් තියෙන්නේ කියලා අපි මේ පැත්තේ ඉඳන් ඉහළින් ඉඳන් බලනවා හරියට පර්වතයක් උඩ ඉඳලා යට යන කට්ටිය බලනවා වගේ අපි ඉහළ මට්ටමක ඉන්නේ අපිට අර දුක් තියෙන්නේ අපි පින් අනුමෝදන් කරන මෙයාට මේ දර්ශනය ආවා කියලා පින් අනුමෝදන් නොකර ඉන්නේ අපි පෑන් වඩල පින් අනුමෝදන් කරනවා අපි දාන දීලා පින් අනුමෝදන් කරනවා පින් අනුමෝදන් කරන ගමන් අපි දන්නවා මේක අල්ලගත්තොත් දුකයි Tamanට ස්ත්‍රිය දෙයක් විදිහට අල්ලගත්තොත් දුකයි දරුවේ කිඳියම නෙමෙයි දුක. දරුවේ හැමදාම මං කියන විදිහට ඉන්න ඕන, මගේ ළඟම ඉන්න ඕන, මමයි දරුවයි හැමදාම ජීවත් වෙන්න ඕන. අන්න ඒ දැක්මයි වැරදි. දරුවට යුතුයකණ්ඩ එක කරන ගමම දරුවගේ වෙනස් වීමක් දකින්නවා. දරුව වැඩි වෙටපත් වෙන්න පුළුවන්, දරුව වෙන තැනකට යන්න පුළුවන්, දරුව ඉඳිද මං සතරින් මේ මරණයටපත් වෙන්න පුළුවන්. ඔය දෙක කලින් දැනගෙන හිටියොත් දුක් ටික එන්නේ නැහැ. එතකොට අපි කරන්නේ මෙන්න මේ දැක්මත් ඇති කරගන්න එක. මේ යුතුයකණ්ඩ ටිකත් කරමින් මේ දරුවන්ගේ සතුටත් ඉඳිනවා අපි. දරුවන්ගේ දරු සුරතල් බලනවා, දරුවොත් එක සතුට වෙනවා, ඒවත් ටිකක් කරනවා. කරන ගමම්ම සතුට විඳින තැනදී සතුටුත් විඳලා දුක් වෙන තැනදී දුක් ටිකක් නොවිඳ ඉන්නවා. අනිත් අය දරු සුරතල් බල සතුට වෙන එක විතරේ කරන්නේ. අපි ධර්මයෙන් දන්න අය අපි මේ සතුටත් විඳිනවා. අර දුක් ටික එන තැනදී දුක් ටික අපට එන්නේත් නැහැ. වෙනස ඒක. එතකොට මේ දෙකම සම්පූර්ණ කරගත්තොත් තමයි ඇත්තෙන්ම අපි මේ බුද්ධෝත්පාද කාලයකින් ප්‍රයෝජන ගන්නවා වෙන්නේ. එහෙම වුණත් තමයි අපි ජීවිත වාසනාවන්ත වෙන්නේ. හොඳයි අද අපි හුඟක් වෙලා කතා කරා අද මේ වෙනදාගේම පැද්දෙකට ආසන්න වුණා. හොඳයි ඉතින් බොහොම සතුටුයි ඉතින් මේ ඇත්තන් පැමිණීම ගැන අපි ඉතින් අනුමෝදන් කරනවා. මේ අපි නිතරම කියන්නේ ඉතින් මනුස්ස ලෝකේ පන්තිර අපේ මනුස්ස ලෝකේ නයි ඉතින් දෙන්න තුන නැනේ සිංහල පන්තිර. නමුත් ඉතින් දිව්‍ය ලෝකේ හුඟක් අය ඉන්නව නැහැ නිසා ගැටලුවක් නැහැ කියලා. මේ දේව සරාධනාත් කරන්න නිසා ගැටලුවක් නැහැ අපිට ඉතින් මේ පිරිස අඩු වුණාට ගැටලුවක් නැහැ ඉතින් පිරිස එක්කෙනෙක් ආවත් අපි සතුටුයි. මේ ඉතින් මේ ඇත්තන්ට යහපතක් වගේම මම හිතන්නේ අපිට වැඩිපුර ප්‍රයෝජනයක් වෙනවා බණ කියන අපිට. හාමුදුරු හැටියට අපි ලොකු පිනක් කරගන්නවා, අපි දිනු වෙනවා. ඉතින් පින තියෙනවනේ, ඉතින් ශ්‍රාවකයන්ගේ හැටියට ඔබ පින තිබුවොත් තමයි මේ වගේ ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. පින නැත්තම් මූත් කරන්න බෑ ඇත්තෙම. ඒ පින සසරින් ගේන පිනකුත් තියෙනවා, මේ ආත්ම භාවය දිනු කරන පිනකුත් තියෙනවා. පින් නැහැ කියලා අපිට ඉන්න බෑ ඇත්තෙම. පින් නැහැ කියලා කිව්වොත් එහෙනම් මේ ලෝකෙදිත් පින් කරන්නේ නැහැ කියලායි කියන්නේ ඒක. පින කියන්නේ පරලොවින් ගේන පින විතරක් නෙවෙයි. මේ ආත්ම භාවයේ දිනන පින්කම් ටිකක් තියෙනවා. ඉස්සෙල්ලා ආත්ම භාවයෙන් කරන පින් භාගයයි මේ ආත්ම භාවයෙන් තව භාගයක් කරගන්නවා අපි. ඒ දෙකම එකතුනහම තමයි පින කියලා කියන්නේ. ඒ නිසා පින් මදි නම් වැඩිපුර පින් කරගන්න. ඒක කරගන්න තියෙන්නේ. මේ ආත්ම භාවයෙන් පින් කරගන්න. එතකොට තමන්ගේ මේ හැම ක්වොලිටිස් ටික ඔක්කොම දිනු වෙනවා. හැබැයි කරනකොට හැකියතාක් අවංකව කරන්න. යම් කිසි කෙනෙකුට දෙයක් කළා ප්‍රශංසාවක් කීර්තියක් බලාපොරොත්තු වෙන කරන්න එපා. එතකොට පිනේ වටිනාකම භාගයක් මඩු වෙනවා. ඔව්. පිනේ වටිනාකම දෙගුණයක්ම වැඩි වෙනවා තව කරන දේ. තමන් හැම කිසිම බලාපොරොත්තුවක් නැතුව කරොත්. තමන්ගේ එකම බලාපොරොත්තු වෙන්න ඕනේ මේ දේවල් කළා මගේ මානසික සුවේ ඇති වෙන්න කියන බලාපොරොත්තු විතරයි තියෙන්න ඕන. මගේ හිතේ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය අඩු වෙන්න කියන ප්‍රාර්ථනා විතරයි තමන්ට තියෙන්න ඕන. අනිත් අයගේ ප්‍රශංසා කියන එක බොහොම ලාමකයි. ඔව්, හොඳ ප්‍රශංසා කර යනමයි ඊට පස්සේ යෑමයි දොස් කියන්නේ. ඔව්. ඔය ඒවා ඉතාම ලාමක දේවල්. ඒවට එච්චර ආස හිතන්න එපා. ඒවට අපි ආස හිතුවොත් ඒවලම් බලන කොටත් අපි දුක් වෙනවා. ඒ හිතත් අපිපත් වෙන්න ඕනේ. අපි යමක් කරනකොට ඒ පිණේ ආනිසංසය අපට ඒවලෙම ලැබෙනවා. ඒ වගේම ඒ කරපු පින්කම් හොඳට මතක තියාගන්න. එතකොට ඒ සිටුේෂන් එකට මා යන්න පුළුවන්. ඉහිලේ වෙන හැම කරන්න පුළුවන්. දැන් ඊයේ මේ පිනතුන් කරපු පහන් පින්කම දැන් 500 ගානක් පත්තු කළ දරුවොත් එක්ක ඒක නිතර සී කරන්න. ඒක සී කරනකොට මායි පිනට ඒ පිනට හැම යන්න පුළුවන්. අලුතෙන් ආයි පින කරා වගේ. මේක තමයි කියන්නේ අපාය උපාය දන්න කෙනා අපායෙන් බේරේ කියන්නේ මේකයි. උපාය දන්නා අපායෙන් බේරේ. ඒ නිසා කුසලයේ වැඩි කරගන්නවා බුද්ධිමත් කෙනා තමන්ගේ කුසලයේ තම තවත් වැඩි කරගන්නවා. තමන් කරන හොඳ දේවල් නිතර දවසට මෙනෙහි කරන්න. අනිත් අය කරන දේවල් නිතරේ රිවැනි කර කර බලන්න. එතකොට තමයි තමන්ගේ පින තවත් වැඩි වෙන්නේ, ශක්තිමත් වෙන්නේ. ඒ හැම දෙයකින්ම අපේ ලොකු බලයක් ශක්තියක් මේ ශරීරය වටා ගොඩනගෙනවා. අපේ පින ශක්තිමත් වෙනවා. ඒ පින ආනිසංසය දරුවන්ටත් ලැබෙනවා. දරුවන්ට උනත් අනුසුරක් වෙන තියෙනම් වෙන්නේ නැහැ. ඇයි? අපි පීඩාවට පත් වෙන දේවල් දරුවන්ගෙන්වත් අපට වෙන්නේ නැහැ. අපේ පින අඩු වෙනකොට ඇතැමිට දරුවන්ගේ තකිගරුකම් වැඩි වෙනවා. මොකද කොහොම හරි දෙයකින් චිත්ත පීඩා දෙන්න හේතු වෙනවා අපට. අපේ පින වැඩි වෙනකොට දරුවන්ටත් මේ ආශිර්වාද යනවා. දරුවන්ගෙන් උනත් අපට කරදරයක් වෙන්නේ නැහැ ඊට පස්සේ. දරුවන්ගෙත් පින හොඳ පැත්තට යනවා ඊට පස්සේ. ඒ නිසා කාටත් මේකේ ආශිර්වාදය තියෙනවා. ඒ වගේම අපේ මියගේ ඥාතින්ට ආශිර්වාදය, දෙවියන්ට ආශිර්වාදය, මුළු ලෝකෙටම මේක ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා දිනපතාම තමන්ගේ කුසල කර්ම ශක්තිය වැඩි කරගන්න. ඒ කුසල කර්ම ශක්තිය අතුරින් දන් දෙන්න පුළුවන්, සීල රකින්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්. භාවනාව තමයි කුසලය පින දිනු කරගන්න පුළුවන් වේගවත්ම සාර්ථකම ඉක්මම්ම ක්‍රමය. දන් දීමුන තනිසංස වෙනවා, සීල රකින්න තනිසංස වෙනවා. නමුත් ඒ අතරේ භාවනාව තමයි කුසලය පින දිනු වේගයෙන්ම දිනු කරගන්න පුළුවන් වේගවත්ම සාර්ථකම ඉක්මම්ම ක්‍රමය. හැකිතාක එක දිනු කරගන්න. ඉතින් ඒ සඳහා ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ අපි රැස් කරගත් සීලම පුණ්‍ය ධර්මයන් අප නමින් මියගේ ඥාතීන්ටත් අනුමෝදන් කරමු. අප නමින් මියගොස් පින් බලාපොරොත්තු වෙන සිටින මෞදෙමෝපියන් ආදී ඥාතීන් පිරිසක් වෙත්නම් ඒ සීල ඥාතියෝද මේ පින් අනුමෝදන්ව ඒ හැමදෙගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, සම්මා දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව මේ ඇත්තන් හැම දිනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආරක්ෂාව සැනසේවා. මේ ඇත්තන්ගේ දරුවන්ටත් ඥාති මිත්‍රාදීන් හැම දිනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදයේ සැලසේවා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්හේහි සම්බදං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හේහි සම්බදං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බදං පුඤ්ඤ සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. රැස් කරගත් මේ උතුම් පින්කම නානිසංසයෙන් ඔබ හැම දෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා, නිදුක් නිරෝගී සම්පන්න සැලසේවා, වඩා වඩාත්ම සතුටෙන් මේ අත්ංගේ ඥාතීන් දූ දරුවන් සමග ජීවත් වීමට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි, හැම දිනාටම සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණයි.